සැවැත් නුවර දඹදිව එක්තරා ගෙදරක කුමරෙක් ඉපදින දවසේ මුළු සැවැත් නුවරම ආයුධ දිලිසුණා කියලා ඔබ අහලා තියෙනවා. ඒ තමයි අඟුලිමාල උපත. උපන් දවසේම හිතුවා තාත්තම කිව්ව රජතුමාට, කොසෝ රජුරු බය වුණානි, කිව්ව රජතුමා අණ දෙනවා නම් මාගේ පුත්‍රයා මරණවා කිව්වා. අඟුලිමාලයන්ගේ තේජසට අර ඉපදුන දරුවාගේ පිම්බලයට රජුරුවන්ට කියවුණා, එපා එපා. ඒක කියවෙන්නේ ඒ කුසේ ඉන්න දරුවාගේ, අර ඉපදිච්ච දරුවාගේ පිම්බලයට. ඕන තරම් සිද්ධි වෙලා තියෙනවා. උපන් දරුවා නිසා ඒ දරුවට වෙන අනතුරු වැළකෙන මේ මහරහතන් වහන්සේගේ ගුණ තේජසක් ගයාගෙන යන ගීතයක් වගේ දේශනාවක් නිසා උදාහරණ වර්තමානින් ගත්තොත් හොඳ නෑ. නැත්තම් නොයෙකුත් උදාහරණ තියෙනවා මා දන්නා. දරුවාගේ පිම්බලයට දෙමව්පියන්ට දරුවා මරාගන්න බැරි වෙච්ච ඒවා. ඒ කිව්වේ තාත්තා. නමුත් අම්මා කෙනෙක් හිටියා, අම්මා කෙනෙක් හිටියා ඒ දරුවා හදාගන්න සිල්පේ දුන්නා. නම දැම්මේ අහිංසක. ඊට පස්සේ කොච්චර අහිංසකයිද කියනවා නම් කඩුව ගනින් කිව්වොත් කඩුව ගන්නවා, හෙල්ල ගනින් කිව්වොත් ගන්නවා. දැන් වෙන ශිෂ්‍යයෝ විවේක වෙලාවක් ලැබිච්ච ගමන් කඩුව හෙල්ල දුනු කෙනෙක් අරගෙන පංචායුධ තියෙනවා. ඒ තමයි පංචායුධ තමයි ඈත ඉන්න සතුරාට විදිනවා දුන්නෙන් ඊතලෙන්. පෙනෙන සතුරාට විදිනවා හෙල්ලෙන්. ළඟ ඉන්න සතුරාට සටන් කරනවා සතුරා සමග කඩුවෙන්. පොරබදන සතුරාට අඳිනවා කෙනෙක්ෙන්. ඔන්න ඔය ආයුධ පහට තමයි පංචායුධ කියන්නේ. ඒ පංචායුධ ශිල්පෙහි අනිශ්චිතයෝ ගොඩාක් හික්මෙනවා. ඒත් අහිංසකට කිව්වොත් විතරයි. කිව්වොත් විතරයි. හැබැයි වේද වේදාන්තර ඉතිහාස කේටුංග ඒ සියලු ඥානවල ඒ කියන හැම දෙයක්ම මතකයි, ධාරණයි. හැබැයි කඩු ශිල්පේ අනිත් දුනු ශිල්පේ ආයුධ ශිල්පේ අනිත් ශිෂ්‍යයන් අතර කැපී පෙනුන්නේ නැහැ අහිංසක. හැබැයි ආදරේ, ආදරේ සොඳුරු අහිංසක මූණක් තියෙනවා, බිමට යොමු කරපු ඇස් තියෙනවා, හයියෙන් ඇහෙන්න කතා කරන්නේ නැහැ. හරි ආදරේ. ගුරුවරයා වෙනුවෙන් පණ දෙනවා. කවදාවත් ගුරුවරයාට බෑ කියලා නැහැ. ඒ නිසා ගුරුවරයා ගොඩාක් ආදරේ. තාක්ෂශිලාවේ ආචාර්ය නිවසේ ඔක්කොම ආදරේ. ඉරිසියා කොලා. ගුරුවරයා ශිෂ්‍යයාට ආදරය කරනකොට තවත් ශිෂ්‍යු ඉරිසියා කළා. සසර. ඊට පස්සේ මේ කේලං කිව්වා. කේලං කියලා ගුරුහිත බින්දා. නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා, කේලං කියලා බිඳින්ට එකෙක් හිටියොත් බිඳින්ට බැරි පිරිසක් නැහැ කියලා. එච්චරම මේ ලෝකේ සමගියට වැඩිය කේලං කියලා බිඳවන එක ලෝකේ බලවත් වෙලා එනවා. අනේ අර ගුරුහිත බින්දන්නේ නැවත නැවත කියලා. එකවාරයක් කියලා නෙවෙයි, දෙපාරක් කියලා නෙවෙයි, තුන්පාරයක් කියලා නෙවෙයි, නැවත නැවත කියලා ගුරුහිත බින්දා. තාක්ෂශිලාවේ කොම ශිල්ප හදාරලා නිවෙස්වලට යනවා. දකුණු ධන මණ්ඩල බිම තියලා ආචාර්යන්ට වන්දනා කළා. අහිංසක උඹ ගුරු පූජාවට මොනවද ගේන්නේ? ආචාර්යන් වහන්සේ මේ පිණිසයි යන්නේ, මා පිණිස යන්තා කහවනු ඇද්ද මාගේ දෙමව්පියන් වෙන්කොට ඒ සියල්ල මාගේ ගුරුවරයා පිණිසයි. ඉනෑ අහිංසක මට වෙන පූජාවක් ඕන. එදකොට ගුරුවරයා කල්පනා කළා මේ අහිංසකව විනාශ කරන්න ඕන. හැබැයි විනාශ තමන් අතින් විනාශ කරන්න බෑ. මෙයාම විනාශ වෙන ක්‍රමයක් බලන්න ඕන. බැලුවා වාද කරන්න ගිහිල්ලා අමාරු විදන්ත හැදුවොත් අහිංසකවත් එක වාද කරන්න බෑ. අහිංසකව යට කරන්න පුළුවන්නේම ආයුධින්. කවුරු හරි කෙනෙක් කඩුවක් කරකවාගෙන මේක ඉස්සරහට පැන්නොත් අහිංසකට කරගන්න දෙයක් නැහැ. අහිංසකට කඩු හරඹ බෑ. කඩුව උස්සන්නේ නැහැ කාටවත්. එච්චර අහිංසකයි. ඒ නිසා මෙයා ලවා තවත් අය මැරවන්න මම යොමු කළොත් ඇඟිලි 1000ක මාලයක් ගේන්න කිව්ව ගුරුවරයා කල්පනා කළා මේ කාට එක ඇඟිල්ලක් කපා ගන්න වෙන්නේ නැහැ. අනුන් අතින්ම මෙයා මැරෙනවා. එච්චර දුර්වලයි. මේ අවුරුදු ගානක් ගුරුවරයා තමන්ගේ ශිෂ්‍යයා ගැන දැනගෙන හිටපු සත්‍යය දේ. ඒ නිසා තමයි අඟුලිමාල මේ අහිංසක ඇඟිලි 1000ක මාලයක ගුරු පූජාවකට යොමු කළේ. ඇස් උඩ ගියා. ආචාර්ය සත්‍යද්ද මේ පවසන්නේ? ඔව්. මේක සත්‍යයක්. මට ඇඟිලි 1000ක මාලයක් ඕන. ආචාර්ය මේ සත්‍යද්ද? ඔව්. වරක් කිව්වා මා ඇඟිලි 1000ක මාලයක් ඕන. ආචාර්ය මේ සත්‍යද්ද? ඒ අහිංසක උඹට ඇහුන්නේ නැද්ද? මේ ගුරුවරයාගේ වචනයයි. ඇඟිලි 1000ක මාලයක් ඕන. මෙන්න කඩුව. කඩුව අතට ගත්තා. මහවණේට ගියා. මා දැන් ඇඟිලි 1000ක මාලයක් ගන්න හදන්න ඕන කියලා. මිනිසු 1000ක් මං මරන්න ඕන කියලා කඩුව අතට ගත්ත ගමන් සංසාරික ශක්තිය ඇඟට ආවා. ඇත්තු 7 දෙනෙක්ගේ බලය ඇඟට ආවා. ඔසවන කඩුවට තවත් කෙනෙක් කඩුවක් ඔසවන්න බැරි ශක්තිය ආවා. සංසාරයේ පුරුදු කළ තිබ්බ මන්ත්‍රයක බලයක් ආවා. කුමක්ද ඒ මන්ත්‍රේ? පාද ලක්කන මන්ත්‍රේ. ඉදිරියෙන් දුවන කෙනාට වැඩිය දෙගුණයක් වේගින් දුවන්න පුළුවන්. ඉදිරියෙන් දුවන්නේ අශ්වයෙක් නම් ඒ අශ්වයාට වැඩිය දෙගුණයක් වේගින් දුවන්න පුළුවන්. එච්චර වේගයක් පාදවලට ශක්තියක් උපදිනවා. මන්ත්‍ර ශක්තියක්. ඒ සියල්ල ආවා කඩුව අතට ගත්ත ගමන්. නුඹලාගේ ගෙවල් වලත් පින්වත්නි සිටින්ට පුළුවන් අහිංසක කොල්ලෝ, අහිංසක කෙල්ලෝ. පාප මිත්‍රයේ ඇසුරට වැටුනොත්, බොණ්ඩ පුරුදුනොත් සසරේ බේබද්දු වෙලා හිටපු බේබදුකම් එනවා. පාප මිත්‍ර ඇසුරකට වැටුනොත් අහිංසකව ඉන්න කෙල්ලෝ සල්ලාට වෙලා යනවා. ඇසුර අනුව සසරේ දේවල් එනවා. මහා දාමරික කෙනෙක් නමුත් සත්පුරුෂයන්ගේ කල්යාණ මිත්‍ර ඇසුරට වැටුනොත් එහෙම ඔවුන් සංසිඳී යනවා. කෙනා අනුව වෙන්නේ සසරේ දේවල් එන හැටි. ඈත උපමාවලට යන්න අවශ්‍ය නැහැ. ඔබ දෙස බලන්න. මේ වෙනකොට ඔබට ගරුතර සංඝයා හම්බුනේ නැත්තම්, කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබුනේ නැත්තම්, බණපදයක් ඇහුනේ නැත්තම්, මොකාක්වත් නැත්තම් මේ වෙනකොට පොළව පලාගෙන නිරේ යන පව් සිද්ධ වෙලා. ඒ සියල්ල වැළකුණා කල්යාණ මිත්‍ර ඇසුර නිසා, ධර්මයේ ඇහුන නිසා. ඇසුර නිසා වෙනස් වෙනවා පින්වත්නි. ඊට පස්සේ සංසාරික ශක්තිය ආවනි කඩු අතට ගත්ත ගමන් මරන්න ඕන කියලා. ඒ වගේ තමයි දැන් සමහර අය දුර්වලයි. සමහර අය හිතනවා මට මහා දැන් පැවිද්දක් ගත්තොත් පැවිදි වෙලා මට මහානකම කරගන්න බැරි වෙයි. පින්වත්නි, මේ උතුම් කසාවත දරාගත් ගමන්, මේ බුද්ධ ශාසනයට පැමිණුණ ගමන් බුදු සසුනේ විපාක දෙන කර්ම උපදිනවා. බුදු සසුනේ විපාක දෙන කර්ම උපදිනවා. ගෙදර අම්මාට වචනයක් නොකියපු ඉලන්දාරියා ගෞතම බුද්ධ ශාසනයට පැමිණ මහණවුණු දහසකට නමුත් දහම් දෙසන්ට පුළුවන් වෙනවා. ඉතිවිසෝ ගාතාව කියා ගන්න බැරි කෙනා මේ බුදු සසුනට පැමිණ වුණොත් රැයක් පුරා පිරිත් කියනවා. හැම වෙලාවෙම බුදියා ගන්න පුරුදු වෙච්ච එක. නමුත් බුද්ධ ශාසනයට පැමිණ වුණොත් සක්මණින් භාවනාවෙන් ඉරියව්වෙන් කුසල් වඩනවා. වෙන්න පුළුවන්. ඒක තමයි වෙනස් වෙනවා කියන්නේ. ඒක සත්‍යයක්. ඊට පස්සේ වනේ ඔහුව යටපත් කරන්න කෙනෙක් නැහැ. ගම් පිටින් මිනිස්සු ගම් අතෑරලා ගියා. ජනපද පිටින් මිනිස්සු ජනපද අතෑරලා ගියා. අඟුලිමාල කියලා හොරෙක් ඉන්නවා ඇඟිලිමාල තනලා. ඇඟිලිමාල තනලා මිනි මරණ හොයාට අඟුලිමාල කියලා නමක් වැටුණා. අඟුලිමාල කියන නම ආදරණීය වචනයක්ද සාප කරන්න කීප එකක්ද? සාප කරන්න කීප එකක්. අපි ත්‍රස්තවාදියා කියන්නේ, මිලේච්ච මනුස්සයා කියන්නේ. ඔය දැන් මනුස්ස ඝාතන කරන අයට නම් පාවිච්චි කරන්නේ අපි. ඒ වගේ නපුරු වචනයක් ඇඟිලි මාලයා. ඊට පස්සේ මේ විදිහට දහස් ගණන් මුලින් ඇඟිලි හොයාගන්න බෑ. තැන් තැන්වල නරක් විවිධයනවා. ඊට පස්සේ තමයි මාලයක් හැදුවේ. අඟුලි මාලයන්ගේ වෙසක් කාඩ් වල තියෙන ෆොටෝ බලලා, චිත්‍රවල අපි අඳින ෆොටෝ බලලා අපිට හිතෙන්නේ චේන් එකක් දාගෙන වගේ මාලයක්. මේ වාගේ ඇඟිලි 1000ක් එකතු වුණාම මුළු ඇඟම ඇඟිලි. වේලි වේලි කුණු වෙවි ගන්ධස්සාරේ ගහන මේ ඇඟිලිවල මැස්සෝ පිරුණම අඟුලිමාල මෙහෙම යනකොට මැස්සෝ හූස් ගාලා යනවා. අර කුණු වෙන කළු ගැහිලා වේලි ඇඟිලි අතරින් අඟුලිමාලගේ ඇඟිලි ටිකේනවා. වැවුණු කොණ්ඩය විහිදිලා දස අතේ ඇස් දෙක ලොකු වෙලා රතු වෙලා තොල් දෙක අතරින් වේලිලා දට්ටික පේනවා කහට බැඳිලා. රැවුල උඩු පැත්තට කැරකවිලා කඩුවක් අමෝරාගෙන කෑ ගහගෙන පැන්නොත් අනේ කඩුවෙන් කොටන්න ඕනේ නැ, මිනිස්සු පන බයේ මැරිලා වැටෙනවා. එච්චර බයයි. ඒ වනේ උඩින් අහසෙන් දෙවිවරු ගිහිල්ලා නැහැ. ඒ වනේ අඟුලිමාල ඉන්න දිශාවෙන් අඟුලිමාලගේ ඇඟේ කුලඟක් ගහගෙන ගියොත් ඒ පැත්තෙන් අලියෙක් ගිහිල්ලා නැහැ, ඇතෙක් ගිහිල්ලා නැහැ, අඟුලිමාල යන පැත්තේ කුරුල්ලෙක් කෑ ගහලා නැහැ. එච්චර බයයි. පොකුණකට බැහැලා මූණට වතුර ටිකක් ඉස්සොත් පොකුණේ සියලු මාළු පොළු පොකුණ ඇතුට යනවා. අඟුලිමාලට පේන් දෙන්නේ නැහැ උඩ. මොකද්ද තේජස? ලෝම බය වෙද්දී අඟුලිමාලට. හැබැයි අඟුලිමාලීට ගොඩාක් බය වෙලා උන්නාන්සේගේ අපදානේ තියෙනවා. මං වනේ ගුහාවල ගස් යට ඉද්දින් පපුව ගැහි ගැහි කියනවා මං හිටියේ. හැබැයි ලෝකෙම ඔහුට බයයි. රැට මොහොතක් නිින්ද යන්නේ ඇස් දෙක පියාගෙන වෙනකොට ඇහැරෙනවා. කඩුව අතට අරන් තැන් තැන්වල සක්මන් කරනවා. මිනිස් හඬක් මිනිස් පුළුටක් ඉව කරනවා. වනේ ඇඟිලි අමෝරාගෙන ශරීරයේ පෙරාගෙන කඩුව අමෝරාගෙන ඔහු යනකොට බිහිසුණු විසගෝර සර්පෙක් පෑගුණොත් පෙනේ නගන් නැතු එහෙම සර්පයා වැතිරෙනවා. මොකද්ද එකක්? ඔය කැලේට කවුද යන්නේ? පනාගියත් සීයක්ගියත් ඒ ඔක්කොම බිම තමයි. මිනිගේෙන්ට කවුද යන්නේ? යනකත් මරණවා. ඒ සැවැත්නුවර ඒ මහා වනේ ගංවල මිනිස්සු මැරෙනවා කියලා ආරංචි වෙනවා. මිනිහක්වත් දකින්ට නෑ. මිනි ගේන්ට යන්නේ. හැම තැනම මිනි තැන්තැන්වල වැටිලා ගන්ධස්සාරේ හමනවා. ඒ අතර හිටපු කෙනෙක් අංගුලිමාල යන්නේ පැත්ත බලාතේ. රජෙක් ඉන්නේ මිනිසු රකින්නනේ. දුක කියන්නේ රජාටනේ. මහා සේනාවක් ගිහිල්ලා රජාට දුක කිව්වා. කොසල් රජුරුවන් මහා සේනාවක් හදාගෙන කොසල් මහ රජුරෝ රාජ්‍යයක් යටපත් කරන්න වගේ අංගුලිමාල නම් සොරාල්ලන්ට දෙවුරන් වේර ඉදිරියෙන් ගියේ. දෙවුරන් වේරේ චෝඩාමාණික්‍ය දිලිසෙන දොරටුව දකිනකොට ඒ සියලු ආලෝකයන්ගෙන් ආලෝකයේ පරයන අපගේ තථාගත බුදුරජාණන් වහන්සේ දකින්න ඕන කියලා කොසල් රජුණන් හිතුණා. මොකද බුදුරජාණන් වහන්සේ මේ කියන වචනේ ඒකාන්තයෙන් සිද්ධ වෙනවා. සොරා අල්ලන්න පුළුවන් නම් නිහඬ වෙයි. සොරා අල්ලන්න බැරි නම් බුදුරජාණන් වහන්සේ කියාවි මේ පින්වත් මහරජතුමනි, ඔය සොරා අල්ල ප්‍රයෝජනයක් නෑ, වැඩක් නෑ කියලා. ඉතින් කොසල් රජුරෝ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගියා. ඔය මහා හද්දා දවාලේ. හැබැයි ඔය කොසල් රජුරෝ එන කතාව එදා උදේ. කලින් දවසේ මිනිස්සු රජුරුවන්ට පැමිණිලි කළානේ. රජුරුවන්ගේ ගග්ග කියන පුරෝහිතයා, අංගුලිමාලගේ පියා මන්තානී කියන්නේ අම්මා. අම්මා කිව්වා, අපේ පුතා තමයි ඔය අංගුලිමාල කියන්නේ. මේ සේනාවක් අරන් ගිහිල්ලා මගේ කොල්ලා මරයි. අංගුලිමාල වුණත් අම්මාට වටිනවා. තමන්ගේ දරුවා දඩබ්බර වුණා කියලා සාප කරන්ට එපා. පුත්‍ර සම්පත්තියට සාප කරන්ට එපා. ඒකා මහා දාමරිකෙක් වුණත් තමන්ගේ දරුවා කන කැස් බෑවා වියසිතුරින් අහස බලනවා වගේ කලාතුරකින් නේද ඔය බඩෙන් ඉපදුනේ? සංසාරේ ගිනි දැල් මැද දුක් විඳ විඳ ඇවිල්ලා මවකගේ කුසෙන් ඉපදිලා කොල්ලා දඩබ්බර වුණා කියලා පුත්‍ර සම්පත්තියට ගරහන්ට එපා. තොපි හැදුවාට වැඩිය හොඳයි කේල් ගහක් හැදුවා නම් කියලා දරු සම්පතට ගරහන්ට එපා. අංගුලිමාල වුණත් අම්මාට වටිනවා. තාත්තා කිව්වා, ඕකා නැති වෙන එකමයි හොඳ. උඹට බැරි නම් මං යනවා දරුව හොයාගෙන කියලා මාව නැටි ගියා. ලෝකයක් අංගුලිමාලට විරුද්ධ වෙද්දී අවසානයේ අංගුලිමාලටත් හිටියේ කවුද? අම්මා. අම්මා විතරයි ඉතුරු වෙන්නේ අවසානයේට. බුදුරජාණන් වහන්සේට තියෙනවා අතීතනාගත පච්චුප්පන්නානං කම්ම සමාදානං හේතුසෝ ඨානසෝ විපාකම් පටිජානාති. අතීත අනාගත වර්තමාන කර්ම විපාක දෙන තැන් වශයෙන් හේතු වශයෙන් දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ කර්ම විපාක ඥානෙට පේනවා මේ පුජ්‍යලයා මෙච්චර පව් කළා තියෙනවා, හැබැයි නිවන් දකින්න පුළුවන්. ඒ නිසා පව් කරපු මිනිස්සෙක් ළඟට උනත් බුදුරජාණන් වහන්සේ වඩිනවා. උන්වහන්සේගේ කර්ම විපාක ඥානෙන් දකිනවා මේ පව් තිබ්බාට මෙයාට නිවන් දකින්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේගේ කර්ම විපාක ඥානෙන් බුදුරජාණන් වහන්සේ දකිනවා මේ පුජ්‍යලයා ගොඩාක් පව් කරලා, හැබැයි ඊළඟ පව කළොත් ආයෙ බේරන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඊළඟ පව කරන්න කලින් එතෙන්ට වඩිනවා. අංගුලිමාලේ වගේ අවුරුදු ගණනාවක් දහස් ගණන් මිනිස්සු මරද්දි මගේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධර නේත්‍රයට පෙනෙන්නේ නැද්ද? ඇයි කලින් මේ ඇඟිලි කැපි අඟුලි මාල නෙවෙයිද? ඇයි ඒ මැරෙන මිනිස්සු? ඒ මිනිස්සු ආයුධයෙන්ම පිටිගැහින්ද සංසාරේ කර්ම කරලා අඟුලි මාලගේ ජීවිතෙත් ඒ විදිහට හැදෙලා. ඒ තමයි සසර. හැබැයි මේ අඟුලි මාලගේ අතින් අම්මා මැරුණොත් එහෙම විසඳුන්නේ නැහැ. ඊට කලින් බුදුරජාණන් වහන්සේ වැඩියා. මිනිස්සු කිව්ව යන්න එපා. භාග්‍යවතුන් වහන්සේ වඩින්න එපා. මේ අඟුලි මාල හොරා මිනිස්සු සිය ගාණක් ගියත් විනාශ කරනවා. තථාගතයන් වහන්සේ නිහඬව වැඩියා. තුන් වතාවක් කියද්දි මිනිස්සු කිව්වා, අනේ අපිට කරන්න දෙයක් නැහැ. අහෝ සුන්දර ශ්‍රමණයන් වහන්සේත් අපිට නැති වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ මහවණීට වැඩියා. අඟුලිමාලේ කැංගිල්ලක් හොය හොයා ඉන්නේ. කවුරු ආවත් මරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දුටු පමණින් ඇඟේ රෝම උද්ගමනය වුණා. දාඩිය දැම්මා. මෑත භාගයේ කවදාවත් වනයේට තනියෙන් කෙනෙක් ඇවිල්ලා නැහැ. මේ ශ්‍රමණෙක් බිම් බලාගෙන තනියෙන් එනවා. ආචාරියන් වතබෝ අද්භූතං ආශ්චර්යය අද්භූතයි. තනියෙන් එනවා. ඊට පස්සේ අඟුලිමාල දැකද තනියෙන් එනකොට බය නැතුව තනියෙන් යමකට මෝහන දෙනකොට අඟුලිමාලයත් බයයි. රංචු හැදෙන්නේ බය වුණා. එඩිතර මිනිහා තනියෙන් හරි ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ ඔන්න බුදුරජාන් වහන්සේගේ ඇඟිල්ල කපන්න ඕන කියලා දැන් කඩුවක් අමෝරාගෙන පැන්නා. දැන් විද්‍යාවක් තියෙනවනේ පාද ලක්කන මන්ත්‍රේ. දුවන කෙනාට වැඩිය වේගින් දුවන්න පුළුවන්. මගේ බුදුරජාන් වහන්සේ ඉරිදියක් කළා. ඒ ඉරිදිය තමයි මට ලන් නොවේවා. බුදුරජාණන් වහන්සේගේ ඉරිදි විෂය අතිශයින් පුදුමයි. රහතන් වහන්සේ නමක් ඉරිදියෙන් මහ පොළොව හෙල්ලුවොත් අපේ මොගලම් මහරහතන් වහන්සේට පුළුවන් එක නවත්තන්න. මොගලම් මහරහතන් වහන්සේ වගේ දහහක් රහතන් වහන්සේලා ඉරිදියෙන් මහ පොළොව එකවර හෙල්ලුවොත් පසේ බුදුරජාණන් වහන්සේට පුළුවන් ඒක නවත්තන්න. එවැනි පසේ බුදුරජාණන් වහන්සේලා බිම අසුන්ගෙන ධනහිසෙන් ධනහිස ගෑවෙන විදියට මුළු පෘථුවියේම පසේ බුදුරජාණන් වහන්සේලා ඉඳගෙන තම තමන්ගේ පසේ බුදු ඉරිදීන් පොළව හෙල්ලුවොත් මගේ බුදුරජාණන් වහන්සේට අසුරු සැනින් ඒක නතර කරන්න පුළුවන්. මා සරණ ගිය තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අසිරිමත් ඉරිදීන් යුක්තයි. ඉතින් බුදුරජාණන් වහන්සේ ඉරිදීන් කළා. ළඟට කිට්ටු නොවෙන්න තුන් යොදුනක් දිව්වා. නැවතියම් ශ්‍රමණේ නැවතියම් අඟුලිමාල මම නැවතිලේ නිඹද නැවතියම් ශ්‍රමණේ බොරු කියන්නේපා. අහලා තියෙන ශ්‍රමණයෝ ඇත්ත කියනවා කියලා. අඟුලිමාල සංසාරේ මොන මිනිහා මැරුවත් බොරුවක් නම් කියලා නෑ. අදටත් ඒ උත්තමයාගේ සත්‍ය වචනෙමයි තියෙන්නේ. බොරුවක් කියලා නෑ. ඊට පස්සේ කිව බොරු කියන්න එපා. අඟුලිමාල මා බොරු නොකියමි. අඟුලිමාල මා ප්‍රාණඝාතයෙන් වැළකී සිටින නිසා නතර වෙලා උඹ ප්‍රාණඝාතය කරන නිසා සසර යනවා. එච්චරයි බන. එක බණපදයකින් කෝටියක් පව් අතෑරියා. කඩුව වීසි කළා වනේ වලට. ඇඟිලි මාලා වීසි කළා. මට අනුකම්පා පිණිසයි ඔබ වහන්සේ වැඩියේ කියලා. සිරිපා ළඟ සොඳුරු සුවඳ ඇති නිලුමක වසන නිල්වම් බඹරෙක් වගේ සිරිපා ළඟ වැඳ වැටුණා. භික්ෂුව මෙහෙ ඉන්න කිව්වා, පැවිදි කෝටියක් පව් එක බණපදයෙන් අතෑරියා. අපි කොච්චර බණ අහනවද, අපි පරණ පුරුදු වලට ආය ආයමත් කැරකි කැරකි යනවා. එක බණපදයකින් කෝටියක් පව් අතෑරපු මුනිවරයා සරණ යන්න, ඒ උත්තමයාගේ මේ මල් සෑයට වැඳලා හිතන්න, අනේ අපේ හිතෙත් පවුදුරු වේවා කියලා. මෙතෙක් හදාගන්න බැරි වුණ අකුසල් අඩුපාඩු, අනේ අද මේ බණ අහන පිණින්, මේ මල් සෑයට වඳින පිණින් ඔබ වහන්සේ කෝටියක් පව් එක බණින් දුරු කළා සත්‍යයි. ඒ සත්‍යානුභවයෙන් අපිටත් අකුසල් දුරු කරගන්න ලැබේවා. බුදුරජාණන් වහන්සේ පිටුපස පැමිණෙන ශ්‍රමණේ දෙව්රම් විහෙරටයි කැඳවාගෙන ගියේ. දන්සභා මණ්ඩපේටයි කෙලින්ම පසෙක වැඩ සිටිනවා. උන්වහන්සේ සමාධිය සිත එකඟ කරගෙන දහම් කරුණු කියලා දෙන්න ඇති, භාවනාව කියලා දෙන්න ඇති. බුදුරජාණන් වහන්සේ නිවන් මාර්ගයේ හික්මෙව්වා. දණ්ඩක් ආයුධයක් අතට නොගෙන ඊට පස්සේ කොසල් මහරජුරෝ ඒ වෙලාවේ තමයි එන්නේ. ආන්ද කොසල් රජතුමනි, මේ මොකද අජාසත්ත් එක්ක යුද්ධෙට යනවද? මගදී රජුත් එක්ක? එහෙම නැත්නම් ලිච්ඡවීන් සමග යුද්ධෙකට යනවද? ඒ කියන්නේ මහා යුද්ධෙකට යන සේනාවක්. සතර කොන මුරකාවක් නෑ රජ ස්වාමිනී, භාග්‍යතුන් වහන්සේ මේ අඟුලිමාල අල්ලන්න. රජතුමනි, ඔය අඟුලිමාල කේසරැවුල් බාලා කසාවත් පරවගෙන ශ්‍රමණීක් විදිහට හිටියොත් මොකෑ කරන්නේ? ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ යං ශ්‍රමණයන් වහන්සේ නමකට වඳිනවද, පුදනවද, සිව්පසයෙන් අපෝපස්ථාන කරනවද, ඒ විදිහටම කරනවා. ඒ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඔය අඟුලිමාල කියන පල් හොරා කවදානම් කසාවතක් දරා ගන්නද? ඇයි රජතුමනි, බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්කා ඊළඟ වචනේ කිව්වොත් රජුරුවන්ගේ පපුව පුපුරනවා. බුදුරජාණන් වහන්සේගේ මුළු ශරීරයේම දර්ශනේනොත් උන්වහන්සේගේ ශ්‍රී ධාතුන් වහන්සේලත් ලෝකෙට සිස්සලසනවා. අදට රත්තරම් පාට රෝස පාට පත් අතුල් තිබෙන තඹවන් නිය තිබෙන ශ්‍රී හස්තයෙන් රජතුමාගේ අත ඇල්ලුවා. ඒ කියන්නේ ළඟම ඉඳගෙන ඉඳලා තියෙන්නේ. ඇඟ සීතල වෙලා ගියා. බුදු කෙනෙක් නේ, කොසල් රජුරු පින්වන්තයි. ඇයි රජතුමනි මේ ඉන්නේ අඟුලිමාලනේ කිව්වා. කියපු ගමන් පපුව නැවතුණා, හදවත ගැහෙන්නේ. අඟුලිමාල කියන නම විතරයි ඇහුනේ. පිටිපස්සේ හිටපයි ජනෙලෙන් පැන්නා එනවෝ කියාගෙන. ඊට පස්සේ සේනාව එහෙම දිව්වා, පිටිපස්සෙන් දුවන එක අපේ ඉන්නේ අඟුලිමාල වගේ. එදා තරම් සැවැත් නුවර වුණ කෝලාහලයක් කවදානම් වුණාද? අඟුලිමාල එනවා කියන කෝලාහලෙමයි. නමුත් අර අඟුලිමාල මහන වෙලා ඉඳගෙන මේ අඟුලිමාල කියන නාමය කොසල් මහරජුරෝ තමයි ඒ කාලේ කාසි, කෝසල, වජ්ජි, අවන්ති, ගන්ධාර ආදී සොළොස් මහ ජනපදවල විශාලම රාජධානිය කෝසලේ. කෝසලේ රජුරුවන්ගේ හදවත පුපුරවන තරම් නාමයේ බලයක් තිබ්බා අඟුලිමාල. නම ඇසූ පමණින් රටක් බය වෙනවා. ඊට පස්සේ ස්වාමීනී කියලා බුදුරජාණන් වහන්සේගේ අත ස්පර්ශ කරලා වැඳලා ළඟට ගියා. ඇහුවා, ඔබ වහන්සේගේ තාත්තගේ නම මොකද්ද? ඊට පස්සේ කිව්වා ගග්ග. හරි, අර අර කිනාගේ පුතා තමයි. අම්මගේ නම මොකද්ද? ඊට පස්සේ කිව්වා මන්තානේ. ඊට පස්සේ කිව්වා ගග්ග මන්තානේ පුත්තයන් වහන්සේ ඔබ වහන්සේද? එහෙමයි කිව්වා. ගග්ග පුරෝහිතයාගේ මන්තානේ බැමිණියගේ පුතා කටින් කියවුන්නේ මොකද්ද? අඟුලි මාලද කිය. අනේ ගග්ග මන්තානි පුත්තයන් වහන්සේ, ඔය වචනේ දෙව්ලෝ ප්‍රකටයි. ගග්ග මන්තානි පුත්ත, මිනිස්සු දන්නේ. මට මේ තරුණ යුවලක් මුණ ගැහුණා. ඒ දුවගේ කුසට දරුවෙක් ඇවිල්ලා කාලයක් යනකොට හීනෙන් සුදු හැඳගත් කෙනෙක් පෙනී ඉඳලා කිව්වා, පුතා මේ දවස්වල නිතර ගග්ග මන්තානි පුත්ත ගාථාවෙන් ආරක්ෂාවක් කරගෙන හිටපන් කියලා. දවස් තුනක් විතර එක දිගට කිව්වා. ඒ අය දන්නේ ගග්ග මන්තානි පුත්ත ගාථාව. ඔබට උනත් පෙන්වනොත් දන්නේ. ඊට පස්සේ ඔහොම ගියා. ටික දවසක් යනකොට කුසේ ඉන්න දරුවා මැරුණා. ඊට පස්සේ තමයි ලොකු ස්වාමීන් වහන්සේගේ දේශනාවක් අහනකොට දන්නේ ගග්ග මන්තානි පුත්ත කියන්නේ අඟුලිමාල මහරහතන් වහන්සේට. ගග්ග මන්තානි පුත්ත ගාථාව කියන්නේ අඟුලිමාල පිරිතට. ඒ පිරිත කිව්වනම් දරුවා බේරෙනවා. ආපු අමනු සුවදුරා ඉටු දෙවියෙක් මඟ පෙන්නවා. ඒ දෙවියා දන්න වචනේ කිව්වා, මිනිසු දන්නේ නැහැ. ඇයි දළදා වහන්සේ, දළදා වහන්සේත් මේ ඉන්න තැනින් ගෙනියන අර දෙවියෙක් මොකද්ද අපබ්‍රංශ වචනයක් කිව්වනේ. අපබ්‍රංශ කියන්නේ තේරෙන්නේ නැති එක. ඒත් ඒ දළදා බාරව හිටපු නිලමේ ඒ වචනේ දැනගත්තා. දැනගෙන කරඬුවෙන් ධාතුන්වන් සරංගිය. ඒ කියන විදිහ තේරුම් ගන්න ඕන. ගග්ග මන්තානි පුත්ත. ගග්ග මන්තානි පුත්ත දෙරුන්ට මං චීවර සේනාසන පිණ්ඩපාත සේනාසන වලින් උපස්ථාන කරනවා කියලා කුසල රජුරු වැන්දා. ඒ උත්තමයාට සිවුර පෙරවුණේ ඉරිදීන්. අඟුලිමාලයන්ට සිවුර පෙරවුණේ ඉරිදීන්. කවුරුවත් කෙස් බෑවේ නැහැ. අර කුණු කෙස් අතුරුදහන් වුණා. කුණු ගඳ ගහන ශරීරයේ ජරාව අතුරුදහන් වුණා. කසාවත පෙරවුණා. සීල සුගන්ධේ හමන්නේ. අල්පේච්ච බව පිහිටියා. රජතුමනි කාරි නැ, මට පාත්‍රයයි සිවුරයි තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා, ආචාර්යයන් බන්තේ අද්භූතං, ආචාර්යය අද්භූතයි. දඬු මුගුරු නැතුව මගේ බුදුරජාණන් වහන්සේ ලෝකයා දමනය කරනවා, ආචාර්යය අද්භූතයි කියලා. උන්වහන්සේ වඩිනවා. උන්වහන්සේ වඩිනකොට තමයි දවසක් පිණ්ඩපාතේ. මට හරි ආසයි උන්වහන්සේගෙන් අහන්න. නමුත් උන්වහන්සේ පිරිනවම් පාලා. අර ඇඟිලි, ශරීරයේ ඇඟිලි 1000ක බරක් උස්සගෙන මෙස්සු සූගාල විහිදෙද්දි යන අඟුලි මාලට ඇඟිලි වලින් වැහුණ කය සිවුරින් වැසෙද්දි මොනවා නම් හිතින් දෙතිද? මට හරි ආසයි ඒක දැනගන්න. කඩුවක් අතට අරන් ගිය කෙනාගේ අතට පාත්‍රයක් ලැබෙනකොට ඒක කොයි වගේ වෙන්න ඇතිද? ඇඟිලි හොයාගෙන ගිය කෙනාට පාත්‍රයට ලැබෙන දම්පිඩක් සොයාගෙන පිඩුසිඟා වඩිනුට කොහොම වෙන්න ඇතිද? කඩුවක් ඔසවාගෙන බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන් ගිය කෙනාට කසාවතක් දරාගෙන බිම්බලාගෙන යනකොට කොහොම වෙන්න ඇතිද? කවුද මරන්නේ, කවුද මරන්නේ කියා කිය කියා හිතපු කෙනාට සූපත් වේවා, සූපත් වේවා කියලා හිතනකොට කොහොම වෙන්නේ ඇත්තේද? ඒ අඟුලිමාල මුනිඳුන්ගේ ජීවිතයේ අසිරිමත්. අම්මා කෙනෙක් අඬනවා, මෝඩ ගර්භ වෙලා දරුවා බිහි වෙන්නේ නැහැ. දහස් ගණන් විලාප දෙද්දී බේරපල්ලා කියලා මේ හදවතේ අංශුවක් සෙලවෙච්ච නැති අඟුලිමාලට පුංචි දරුවෙක් බිහි කරගන්න බැරුව අම්මා කෙනෙක් කෑ ගහනකොට මේ හදවත උණු වෙලා ගියා. මගේ බුදුරජාණන් වහන්සේ එහෙමයි අඟුලිමාල පරිවර්තනය කළේ, ඇඳෙන එක සංවේදී වෙන විදිහට. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අම්මා කෙනෙක් දුක් විඳිනවා. ඇයි අඟුලිමාල මෝඩ ගර්භ වෙලා? අනේ පව් කිව්වා. ඉතින් අඟුලිමාල ඔබම ගිහිල්ලා සත්‍යක්‍රියා කරන්න කිව්වා. ඇයි පින්වත්නි මේක බුදුරජාණන් වහන්සේ අවස්ථාවක් කරගත්තා අඟුලිමාලගේ ගුණ ප්‍රකට කරන්න. ඇයි එතේ අඟුලිමාලට දාන ලිංගිත්තක්වත් හම්බෙන්නේ අඟුලිමාල තෙරුන්ට එනකොට අර අපේ අම්මා මරපු එකා කියලා කෑ ගහනවා. මැරිච්චෙවුම් භූතයෝ වෙලා ඉඳලා, යක්කු වෙලා ඉඳලා, පෙරේතයෝ වෙලා ඉඳලා, වෛරෙන් තරහින් බයෙන් මැරිලා සුගති ලෝකවල යන්නේ. උන් ඔක්කොම භූතයෝ. කඩුව අතේ තියෙද්දින් කිට්ටු වෙන්න බෑ ළඟට. දරුණුකම තියෙද්දින් කිට්ටු වෙන්න බෑ ළඟට. අදටත් ඒකනේ, කිසිම මල පෙරේත දෝෂයක් නැහැනේ ওই යක්කු වගේ ඉන්නේ උන්ට. හැබැයි යම් දවසක කසාවත දරාගෙන සාන්ත වුණාද කළපව් පිටපස්සෙන් එනවා. දැන් දැනගත්තා අතේ කඩුව නැහැ කියලා. අර භූතය තමන්ගේ ඥාතීන්ට වැහුණා. වැහිලා හරින් එන අඟුලිමාලට මෙහිම් බයිනවා. ඒ නිසා තමයි අඟුලිමාලයන් මෛත්‍රී භාවනාවක් කළා. මාගේ සතුරෝද ධර්මය සත්වා, මාගේ මිතුරෝද ධර්මය සත්වා. ලෝකයාට සිත් පැතුවා. කිසිම කෙනෙක් ගැන දානි මේ උස්සන දානි හැඳ මේ අඟුලිමාල කියලා ආපහු හරවාගෙන යද්දී මූණ විනාශ කරගත්තේ නැහැ. අනයි අකම්පිත මුනිවරයා, බැනුන් ඇහෙද්දී සිත වෙනස් නොවන මුනිවරයා. අපිට එක වචනයක් ඇති හිත වෙනස් වෙන්න, එක වචනයක් ඇති හිත වෙනස් වෙන්න. අනේ මේ උත්තමයන් වහන්සේට කෝටි කෝටි වාරයන් නමස්කාර වේවා. ඒ පිණින් අපිටත් දරා ගැනීමේ ශක්තිය ඇති වේවා. පුදුම දරා ගැනීමලා, පුදුම ඉවසීම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ ගොඩාක් චෝදනා එනවා. මේ ඔක්කොම අභිභව උන්වහන්සේගේ ගුණ තේජස ප්‍රකට කරන්නට වෙලාව. ඊළඟට දැක්කා කල්පයක් පවතින සත්‍යක්‍රියාව කරන්න වෙලාව, සියල්ල එකට කැටි වෙලා. බුදුරජාණන් වහන්සේ වදාලා අඟුලිමාල සත්‍යක්‍රියා කරන්න මම ප්‍රාණඝාතය කළේ නෑ. නාබිජානාමි සංචිච්චපානං ජීවිත, සත්තු මරපු බවක් මං දන්නේ නෑ. ඒ සත්‍යානුභවයෙන් සෙත් වේවා. හිස එසෙව්වා, දෑත පෑවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ඇත්තල ලී තවරුණානි ගොඩක් ඉස්සර කිව්වා. එහෙනම් අඟුලිමාල මෙහෙම කියන්න කිව්වා. දැන් බලන්න මේ වෙලාවේ සත්‍ය නේද ආවේ, ඇත්ත නේද ආවේ. බුදුරජාන් වහන්සේ ඒ වචනේ ප්‍රකාශ කරන්නේ අර ඇතුලෙන් සත්‍ය ගඟුල ගලන්නමයි. ඇයි මගේ බුදුරජාණන් වහන්සේට එකපාරින් අර ගාතව කියන්න බැරිද? පුළුවන්. නවත්තලා වදාලේ සත්‍යෙම එන්න. එහෙනම් අඟුලිමාල මෙහෙම කියන්න, යතෝහම් බගිනි අරියාය ජාතියා ජාතෝ නාබිජානාමි සංචිච්චපානං ජීවිතා අවෝරෝපේතා. මම ආරි ජාති ඉපදුන දා පටන් ප්‍රාණඝාතයක් කළේ නෑ. සත්‍යාරී ජාති කිව්වේ පැවිදි ජීවිතේට. ඔබගේ ජීවිතෙත් ගොඩක් වැරදිලා නම් හදා ගන්නව බැරි නම් ඔබටත් ආරි ජීවිතයක් හොඳයි. සත්‍යක්‍රියා කරන්න පුළුවන්. ඊට පස්සේ සුවසේ දරුවා බිහි වේවා කියලා. එතකොට මට කියන්න, අපි අද අඟුලිමාල පිරිත කියලා පාවිච්චි කරන පිරිත ඉස්සෙල්ලාම මේ ලෝක ධාතුවට කාගේ මුව මඩලින්ද නිකුත් වුනේ? තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුව මඩලින් ඉපදිච්ච පිරිත අඟුලිමාල පිරිත. ගිහිල්ලා කියන්න කිව්වා. ඉතින් අඟුලිමාලයන් ගිහි රහත් වෙලා නෑ තවම. රහත් වෙච්ච කෙනෙක් ප්‍රාණඝාතය නොකරනවා කියන එක අහන්න දෙයක් නෑ. තවම රහත් වෙලා නෑ. උන්වහන්සේ වැඩම කළා අර අම්මා ළඟට. ඊට පස්සේ ගෙදර ඇතුලේ කෑ ගහනවා. එළියේ පොඩි ගලක් තිබ්බා. ඒ ගල මත අසුන්ගෙන කිව්වා, මම දැන් සිත් පතන්නම්. අහගෙන ඉන්න කිව්වා. දැන් එළියේ කියන දේ ඇහෙනවා. පොඩි මුඩුක්කු ගෙවල්නේ. වරිච්චි ගහලා මා මේ පිදුරු වගේ දේවල් වහපු පරණ ගෙවල්. ඔයාලට වගේ මාලිගා තිබෙන්නේ ඒ කාලේ. ඊට පස්සේ අර අම්මට ඇහෙනවා එළියේ කියන එක, යතෝ හම් භගිනී අරියාය ජාතියන් ජාතෝ නාමි ජානාමි සංචිචපානං ජීවිතා වෝරෝපේතා තේන සච්චේන සුත්ති තේරුත් සුත්ති ගබ්බස්සාති. අවසාන වචනේ පිට වෙනවත් එක්කම කලයකින් වතුර ටිකක් හැලෙනවා වගේ දරුවා සූසී බිය වුණා. ඒ සත්‍යයක් ක්‍රියාව කල්පයක් තියෙනවා මෛත්‍රී බුද්ධ ශාසනයේ. එතනින් එහාටත් ලෝකධාතු කෝටියක් සක්වල පැතිරිලා තියෙනවා. ලෝකධාතු කෝටියක අඟහරු ලෝකයේදීන් අඟුලිමාල පිරිත කිව්වොත්, සැවැත් නුවර දෙවුරම් විහෙර ළඟ තියෙන අඟුලිමාලයන් පිරිත් කියපු අඟුලිමාල සෑය ළඟදීන් පිරිත් කියනකොට එන්නේ යම් බලයක්ද අඟහරු ලෝකයේ කියනකොටත් ඒ ශක්තිය වෙනවා. ඒකයි සක්වල කෝටි කානුභාවය පැතිරුණා කියලා කියන්නේ. ප්‍රකට වුණා මේ උත්තමයා සත්තු මරන්නේ නැහැ කියලා. නින්දා ටික ටික අඩු වෙවි ගියා. හුදකලා වුණා, භාවනා කළා, කෝටියක් පව් අතහැරලා ඇස් දෙක පියාගත්තට පස්සේ අපිට නම් වැරදිච්චේවාම පිණිපිනියනවා. මෙන්න සරණ යන්ට උත්තමයා අඟුලිමාලයන් වහන්සේ ඒ සියල්ල අමතක කොට හිත එක්තෙන් කළා, සමාධිය ඇති කළා, සසර දුකෙන් නිදහස් වුණා, උතුම් අරහත්වයට පත් වුණා අඟුලිමාල මහරහතන් වහන්සේ. උන්වහන්සේ පිඩුසිඟා වඩිනකොට කවුරු හරි කෙනෙක් මෙච්චර දුරක ගලක් අහසට ගැහුවෝ, කොච්චර දුරකද? ඒ තමයි අඟුලිමාලයන් වහන්සේ පින්නපාතේ වඩිනකොට බලවත් පුරුෂයෙක් ඊතලයක් විද්දොත් එහෙම. ඒ කියන්නේ ඊතලයක් විදලා ඊතලෙ වැදෙන දුර මම මෙහෙම කියන්නම්. ඔයාලට මතකද දුටුගැමුණු රජුරුවන්ගේ කතාවේ තියෙනවා, දුටුගැමුණු මහරජුරුව කතරගම දෙවියන්ට දේවාලි හදලා දෙන්නේ වැඩිහිටි කන්දට ගිහිල්ලා වැඩිහිටි කන්ද මුදුනේ ඉඳලා ඊතලයක් විදිනවා. ඒ ඊතලේ වැඩිච්ච තැන තමයි දේවාලි තියෙන්නේ කතරගම. ඒතර කතරගම දේවාලයයි වැඩිහිටි කන්දයි අතර දුර බලන්න බලවත් පුරුෂේ ඊතලයක් විදින වේගෙ. ඔච්චර දුරක අඟුලිමාලයන් ඉන්න තැන ඉඳලා වටේට යම් තැනක අහසට ගලක් ගියොත් ඒ ගල කැරකිලා ඇවිල්ලා අඟුලිමාලයන් ගිවදිනවා. පාත්‍රය කැඩෙනවා, පොළු අදිනවා. හැබැයි කවුරුවත් අඟුලිමාලයන්ට අත උසල නැහැ. මේ ලෝකධාතුවේ කිසි කෙනෙක් අඟුලිමාලයන්ට අත උස්සන්නට විදිහක් නැහැ. එච්චර තේජසක් උන්නාන්සේ දෙද්දී ඒ තේජස අභිමව කර්ම ශක්තිය වැඩ කරනවා. කර්මය හරි බලවත් පින්වත්නි. පාත්‍රය කැඩෙනවා, සිවුරු ඉරෙනවා. කවදාවත් බුදුරජාණන් වහන්සේට කියලා නැහැ. තම තමන්ගේ දුක් ගැනවිලි කී කියා යන පින්වත්නි, සරණ යන්ට අඟුලිමාල මහරහතන් වහන්සේ දුක් ගැනවිලි කියලා නැහැ. ජීවිතයට සාප කළා නැහැ. උන්වහන්සේගේ අපදාන පාළිය බලන්න, උන්වහන්සේගේ උදාන ගාථා බලන්න, උන්වහන්සේ රහත් වුණාට පස්සේ තමන්ගේ ජීවිතය කියනවා එක තැනක ගුරුවරයා ගැන කියලා නැහැ. කඩුවක් අතට දුන්න කෙනා ගැන, තමන්ට ඉරිසියා කරලා තමන්ව නොමග යවලා ගුරුවරයා නොමග යවපු තමන්ගේ යාළුව ගැන එක වචනයක් කියලා නැහැ. ආශ්චර්ය අද්භූතයි. අපිනම් කොච්චර අතීතේ අපිට කෙනෙහිරිකම් කරපු අය ගැන කොයින් හරි වචනයක් එනවා, නමක් ගමක් එනවා, ඒ උත්තමයා ඉන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණේ ඉවසන්ට, බ්‍රාහ්මණේ ඉවසන්ට, නිරේ ගිහිල්ලා කල්ප ගණන් දුක් විඳින්න තිබ්බ දේවල් මේ ජීවිතේම ගෙවිලා යනවා. ඔබ පහන් සිලක් නිවෙනවා වගේ පිරිනිවන කෙනෙක් කිව්වා. ඒ උත්තමයා වනින් වනින්ට ගියා. මහා පින් කඳක්. පින් කඳක් උන්වහන්සේ වඩින වනේ ඇත්තු කන් සොලවන්නේ සත්තු කෑගහන්නේ සූලඟක්වත් හමන්නේ තෙදට. දවසක් දෙවි කෙනෙක් උන්වහන්සේ වඩින මාවතේ හිටගත්තා. හිටගත්තට පස්සේ උන්වහන්සේ දකිනකොටම කකුල් දෙක පොළොවට ඇලුන දිවියන්ගේ ඇඟේ ඇඟ වෙවුලන්න ගත්තා. බලවත් කට්ටණියෙක් මතුරලා දුම් මාලාව ගහලා භූතයෙක් දිෂ්ටි කරනකොට භූතයා වෙවුලා යන්නේ යම්සේද අඟුලි මාලයන් දකිනකොට දිවුරු වෙවුලනවා කියනවා. ඒ දිවුරු කියනවා ඒ තේජස උන්වහන්සේගේ නෙත් සඟලේද මුව මණ්ඩලයේද ගමනේද බිමනේද සිවුරේද කියලා දන්නේ නැහැ. එනමුත් දකිනකොට බය හිතෙනවා. තේජස දැන් කකුල උස ගන්න බෑර දෙවියට. අනේ මම මේ උත්තමයාට වඳින්න ඕන වඳින්න ඕන වඳින්න ඕන කියලා හිතනකොට කකුල් බුරුල් වුණා. ගිහිල්ලා වන්දනා කළා. සුවපත් වේවා කිව්වා. අඟුලිමාලයන්ගේ ඒ මහරහතන් වහන්සේගේ ඉරුදියට දිවියා පේනවා. උන්වහන්සේ මොහොතක් වැඩි හිටියා. දෙවියා වන්දනා කළා. වන්දනා කරනකොට ඒ දෙවියාගේ නළල අඟුලිමාල මොණිඳුන්ගේ මහ පොට ඇඟිල්ලේ ගෑවුණා. ඒ දිව්‍ය රාජයාගේ විමාන කතාවේ තියෙනවා ඒ මහ පොට ඇඟිල්ල ගෑවුන නළලෙන් හිමාල පර්වතයට ගහන්න පුළුවන් දැනින්නවත් නැහැ. ස්පර්ශ වන පින අනේ මේ ධාතුන් වහන්සේලා අපේ අතින් වඩම්මල තැන්පත් කළානේ. එච්චර පින. තව දවසක් අඟුලිමාලයන් වහන්සේට එක්තරා මානවකේ ලොකු පැණි ටිකක් ගෙනාවා. මේ වදයක් කඩලා ගෙනල්ල පූජාංගල. ඒ කියන්නේ ඒ පිණිසම නෙමෙයි. පැණි කඩාගෙන එනකොට උන්වහන්සේ මොන ගැහුණා. සතුටු හිතුණා. පූජා කළා. වැඳගෙන හිටියා. ඔහු එදා ඉඳලා ඔහුගේ හිතට රාග හිතක් ඇවිල්ලා නැහැ. තරහ හිතක් ඇවිල්ලා නැහැ. එදා ඉඳලා නිදි කිරා වැටිලා නැහැ. දෙව්ලොව ඉපදුණා. ඒ දිව්‍ය රාජයට අදටත් පංච නීවරණ ඇති වෙන්නේ නැහැ. අඟුලිමාල මහරහතන් වහන්සේට පැණි පූජා කරලා රාගයෙන් දුක් විඳින මිනිසුනි, ද්වේෂයෙන් දුක් විඳින මිනිසුනි, නින්දෙන් බැටකන මිනිසුනි, සැකයෙන් පසුතැවිල්ලෙන් දුක් විඳින මිනිසුනි, සරණ යන්ත අඟුලිමාලයන් වහන්සේ. ඒ උත්තමයාට වඳින්ට පුදන්ට සත්කාර කරන්ට එච්චර පින්වන්තයි. තව තියෙනවා ගොඩක් කතා. නමුත් අද මහා සුතසෝමි ජාතකයේ දන් සභා මණ්ඩපේ කතාවක් ඇතරුණා. පුතුම දෙයක් නේ මගේ බුදුරජාණන් වහන්සේ කළේ මේ අඟුලිමාලයන් දමනය කළා. බුදුරජාණන් වහන්සේ දන් සභා මණ්ඩපේට වැඩම කළා. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාව වදාළේ. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණනි, ඔය අඟුලිමාල මන් දමනය කළේ මේ ජීවිතේ විතරක් නෙවෙයි, කලිනුත් දමනය කළා තියෙනවා. එතනින් සඟරුවනක් නැගිට්ටා. මේ සිරස මල්ලාසනයක් කරලා ඒ මල්ලාසනයේ තියෙන නෙළුම් මලක් වගේ දෑත සිරසේ තියලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ උතුම් විස්තරී දේශනා කරන සීක්වා ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, අතීතේ මේක හොඳට කන් යොමු කරගෙන අහන්න පින්වත්නි, අතීතේ කුරු රට ඉදිපත් නුවර කෝරව්‍ය රජතුමාට ඒ අගබිසවට පුතෙක් උපදුණා. ඒ පුතාට නම තිබ්බා සුතසෝමාංකය. රජ කෙනෙක්ගේ පුතේ කුමාරයා තරුණ වයසට එනකොට තේරෙන වයසට එනකොට තක්ෂශිලාවට යවුවා ශිල්ප ඉගෙන ගන්න. ඊට පස්සේ දැන් ඔන්න ගුරුවරයාට පඳුරුත් අරගෙන දැන් අර කුමාරයා තනියෙන් සුතසෝම කුමාරයා තක්ෂශිලාවට යනවා. බරණැස කසී රජතුමාගේ පුතෙකුත් ඉන්නවා. ඒ පුතාගේ නම බ්‍රහ්මදත්ත. එයත් අර විදියටම පඳුරුපාක් කුඩන් අරන් ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න යනවා තක්ෂශිලාවට. ඊට පස්සේ පින්වත්නි මේ දෙදෙනා එකතු වුණා අම්බලමකදී. ඇහුවා කවුද ඔබ? ඊට පස්සේ කිව්වා මම මේ ඉදිපත් නුවර රජුරන්ගේ පුතා සුතසෝම. අනික් කෙනා කිව්වා මම මේ බරණැස රජුරන්ගේ පුතා බ්‍රහ්මදත්ත. එහෙනම් අපි දෙන්නම යන්නේ එක තැනකට නේද කියලා මිත්‍ර වුණා. මිත්‍ර වෙලා මේ දෙන්නා බොහොම සතුටින් ගිහිල්ලා 100ක් රාජධානි වල. ඒ වෙනකොට රාජධානි 100කට දඹදිව කැඳලා තිබ්බා. ඒ රාජධානි වල පුත්‍රයන් 100කට ඒ ගුරුවරයා උගන්වනවා. ඒ සියලු දෙනාට උගන්වන තක්ෂශිලාවේ එකට රජකුමාරවරු ඉගෙන ගත්තා. ඒ අතරින් සුතසෝම කුමාරයාට ශිල්පේ වහ පිටනවා. එනිසා ගුරුවරයා සියලු ශිල්ප මාසෙන් දෙකෙන් සුතසෝම කුමාරයාට දීලා අර 100ක් රජදරුවන්ට උගන්වන්න දැම්මා ගෝලයාම. දැන් ආචාර්යවරයාත් උපදෙස් දෙනවා, සුතසෝම කුමාරයාත් අර කුමාරවරුන්ට ශිල්ප උගන්වනවා. කාලී ඉවර වෙලා ගුරු පඬුරු දීලා යනකොට සුතසෝම කුමාරයා අන් රාජකුමාරවරුන්ට කිව්වා, නුඹලා ගිහිල්ලා තම තමන්ගේ රාජධානි වල රජ වෙනකොට සිල්වත් වෙන්නilla, ප්‍රාණඝාතය කරන්න එපා, හොරකම් කරන්න එපා, වැරදි කාම සේවනය කරන්න එපා, බොරු කියන්න එපා, සුරාවට ලොල් වෙන්න එපා. රජෙක් සුරාවට ලොල් වුණොත් ඉවරයි. අපේ රටේම හිටියා, මට මතක හිටියට මිහිඳුද කොයිද කියලා රජ කෙනෙක්, මට හරියට නම් මතක නෑ. ඔය රජා සුරාවට ලොල් වෙලා ඉද්දින් මේ රට ආක්‍රමණය කළා. මට මතක හිටියට රාජරාජ කියන ආක්‍රමණිකයා ඒ රජාගේ ඇස් දෙක උගුල්ලුවා, ගලෙව් ඇස් දෙක. මේ රටේ සාරය උරාගෙන ගියා. රජා බොණ්ඩ පුරුදු වෙලා. ඉතින් අතීතයේ උපදෙස් දීලා තියෙනවා රජකුමාරවරුන්ට සුතසෝම රාජකුමාරයා, උඹලා බොණ්ඩ එපා. ඔය විදියට පංචශීල ප්‍රතිපදාවෙන් රට කරගෙන පලයල්ලා. ඊර්වසක ඔය ඕන වෙලාවක ගැටලුවක් වුණොත් මාහට කතා කරන්න, මම ඔබට උදව් කරන්නම් කියලා දැන් මුළු රටේම ජම්බුද්දීපේම හිතවක්කම් සුතසෝම කුමාරයාට තියෙනවා. ඊට පස්සේ විශේෂයෙන් බ්‍රහ්මදත්ත කුමාරයා ළඟට ගිහිල්ලා බ්‍රහ්මදත්ත කුමාරයාගේ ඉරියව් දකින්නකොටම තේරුණා මෙයා අනාගතේ කාට හරි විනාශයක් කරනවා. ඉතින් ළඟට ගිහිල්ලා කිව්වා, මාගේ මිත්‍රය, නුඹද සුවසේ වසන්ට ඕන, ප්‍රාණඝාතය කරන්න එපා, හොරකම් කරන්න එපා කියලා ආයෙ එයාට වෙනම කිව්වා. නුඹට ඕන වෙලාවක මා උපකාරය පිණිස ඉන්නවා කියලා. ඊට පස්සේ සුතසෝම කුමාරයා දැන් රාජ්‍යයට ගිහිල්ලා රජ වුණා. දැන් සුතසෝම මහරජුරෝ. බරණැසට ගිහිල්ලා බරණැස් කුමාරය රජ වුණා. බරණැස් රජුරෝ. ඒ රජුරුවන්ට මස් නැතුව බත් කන්ට බෑ. මහසෝ නමයි රජෙක්නේ. ඊට පස්සේ මාස ලැබෙනවා. දවසක් අරක් කැමියා මස් ටික ගිනන්ලා උයන්ට තියෙනකොට රජමාලිගාවේ හදන බල්ලේ ඇවිල්ලා අර මස් ටික කෑවා. කාලා පැන්නා. දැන් කුළුබඩු ටික අරගෙන අරක් කැමියෙනුට මස් නැහැ. දෙයියනේ රජුරුවන්ට දැන් කොහින්ද දෙන්නේ? එදා අහසේ සඳ නැගෙන දවසක් පෝයදා. පෝයදා සියලු මස් සැල් වහනවා අතීතයේ ඉඳලා දඹදිව. හොයාගන්න හැමතැනම ඇවිද්ද තැනක් නැහැ, වෙලාවකුත් නැහැ. රජතුමාට වෙලාවට දෙන්න ඕන. ඇවිදගෙන යනකොට සෝනක් මැදින් ආවේ. දැක්කා සුදු රෙද්ද ගෝතලා ඉදාම මිනිහක් ගෙනල්වා. වටපිට බැලුවා කවුරුත් කෙනෙක් නැහැ. ගියා සුදු රෙද්ද අයින් කළා. මිනිියේ කලවයක් කපාගෙනාව කෑලි කෑලිවට කපලා දුරුමිස් දාලා උයලා දුන්නා. රජතුමාද රාජ්‍යත් ශ්‍රීයෙන් රාජාසනී අසුන් අරගෙන රන්තෙටියේ ඇල්හලේ බතට මොහු කරගෙන බින්දුවක් ඔලේ දිවේ ගාගත්තා විතරයි. තියෙනවා නම් කෝටියක් රස නහර, කෝටි දෙකක් නහර පිනා ගියා. පුරුද්ද නිසා කලින් ජීවිතේ යකෙක් මිනි මස් කකා හිටියේ. ඒ පුරුද්ද ආවා එක පාරක් රහ වැටිලා. ඒ නිසා අපේ ජීවිතේ දුර්වලතා අඩුපාඩු, අපේ ජීවිතය කියන වචනය මා පාවිච්චි කරන්නේ සියලු දෙනාට. එතකොට සියලු දෙනාගේ ජීවිතවල අඩුපාඩුකම් තියෙනවා. හැබැයි ඒවා සැඟවිලා තියෙන්නේ. යම් දවසකට ඒ අඩුපාඩුවට උදාහරණයක් වැඩි ඕනේ නැහැ. ෆෝන් එකක් ගැන හිතන්න. ෆෝන් එකක් ගැන දන්නේ දකින්නේ නැති තාක්කල් ගාණක් නැහැ. යම් දවසක ඔය ෆෝන් එකක් අතට ලැබිලා ආස්වාදේ හිතට වැදුනාද සංසාරයක පුරුදු කරපු රාග චෛතසික ඒ මොහොතේනෝ එතනින් පස්සේ ගැලවෙන්න බෑ. ඔය වගේමයි මහනකමේ දුෂ්කරව අමාරුවෙන් සමාධියක් ඉපැද්දුවාද හරියට මාර්ගයට වැටුණාද සංසාරී නිවන් මාර්ගය පුරුදු කරපු කුසල් ටික ඔක්කොම එනවා. මේ සසර හේතුඵල ධමයක් පින්වත්නි. හේතු හැදෙනකොට ඵලය හැදෙනවා. හේතු හැදෙනකොට ඵලය හැදෙනවා. දැන් අද කාලේ ෆෝන් වලින් ලෝකේ ගොඩාක් මිනිසුන්ගේ හිත විකෘති වෙලානේ. ඉතින් අතීතේ අපි කියනවා අපේ සිංහලයට එහෙම මොකක්වත් තිබ්බේ නැහැ, ඔච්චර මෝඩකමක් තිබ්බේ නැහැ, ඔච්චර ලාමකම් සිංහලයට තිබ්බේ නැහැ කියලා අපි කියනවා. නමුත් ඒ අතීතේ මේ තියෙන යන්ත්‍රෝපකරණ ටික තිබ්බා නම් ඉවරයි. ඒකට පරිසරයේ හැදෙනකල් එන්නේ නැහැ. පරිසරයේ හැදිච්ච ගමන් එන්නේ. මෙන්න උදාහරණ. සංසාරේ යකෙක් වෙලා මිනිස් මස් කාපු රහ මිනි මස් ටිකක් දිවට දැනිච්ච ගමන් ආවා. මිනි මස් රසයි නෙවෙයි, මිනි මස් කාපු නිසා මෙයාට රහ දැනෙනවා. දැන් සමහර අම්මලාට අච්චාරු වෙන රසයි. අපිට පෙන්වන්න බෑ. ඒත් අම්මලා මෙහෙම කියනවා අච්චාරු. හාඳුරුනේ අච්චාරු කියනවා. ඉතින් හොඳට රහ වුණාට අපිට රහ නෑ. ඒ අර එක එක්කෙනාගේ රහ. දැන් සමහර අම්මලාට අගුණ කොළ පේන්න බෑ රහයි. අපිට තිත්තයි. ඉතින් හාඳුරුනේ අගුණ කියනවා. එදවල මිනිමස් රසයි නෙවෙයි. මේ බ්‍රහ්මදත්ත කලින් ජීවිතේ මිනිමස් කාපු කෙනෙක් නිසා ඒක දෙගුණ තෙගුණ වෙලා රහ වැටුණා. උදාහරණයක් තවත් තේරෙන කිව්වොත්, ඔයාලට ධර්මය අහනකොට මිහිරි නම් ඇත්තටම සසරේ කොයි හරි බණපදයක් අහලා සසරේ බණ අහපු නැති කෙනාට, සාසනයෙන් පැහැදුන් නැති කෙනාට බණ අහන්න අමාරු. රුස්සන්නේ රුස්සන්නේ. ඒ වගේ එකම දෙයකින් එක්කෙනෙකුට මිහිරෙනවා, එක්කෙනෙකුට මිහිරෙන්නේ නැහැ. ඒ වගේ තමයි මිනිමස් රසයි නෙවෙයි, මිනිමස් රසයි නෙවෙයි, මිනිමස් කාපු කෙනෙක් නිසා අරකී රහ දැනුණා. ඊට පස්සේ එකපාරම තුග්ගාල කෙල ගැහුවා. ඒ කියන්නේ මස දන්නේ නැහැ මොකද්ද කියලා. අහන්න ඕන නිසා එහෙම කළේ. අරක් කැමියා බඩගාලා කිව්වා බලු ගැත්තාට සමාවෙන්න කියලා. ඒ කාලේ රජවරුන් කෑමක් රහ නැහැ කියලා කෙල ගැහුවොත් උයපු මිනිස්සයා බඩගාගෙන ගිහිල්ලා ලෙව කන්න ඕන එක. එහෙම දාසකම් කර කර හිටියේ අපි සංසාරේ. රජවරුන් කෙල ගහපු ඒවා ලෙව කකා හිටපු සංසාරයක් අපිට තියෙන්නේ. රජවරුන්ගේ පස්සපැත්ත රජතුමා වැසිකිලි ගිහිල්ලා පස්සපැත්ත රජුරු අතින් අල්ලන්නේ නැහැ. වෙනම එකෙක් ඉන්නවා පස්ස පැත්ත පිහින්ද. දාසයෝ ඒවාගේ කේකෙවුන්ගේ පස්ස පැති හෝදා හෝදා සංසාරි දාසකං කොළේ. ඒ විදියට දාසවෙවී යන සංසාරයෙන් නිදහස්වෙන්ට තුනුරුවන්ට දාසවෙන්ට. පන්සලක වෙහෙරක සෑයක බෝ මළුවක බල්ලෙක් ජරා කළ තිබොත් අයින් කරන්න සසර සිහි කරන්න. අපි රජවරු ළඟ දාසකම් කරද්දි ඕ අතින් අල්ලල් අයින් කළේ. රජවරු ගැන පසක තියන්න පිටරට වෙන සිද්ධි දන්නවනะ. බල්ලෝ හදන මිනිස්සු දැන් ඒ පාරයිනි ගහලා තියෙනවා බල්ලෝ ජරා බල්ලන් ජරා කිරීම තානම් කියලා පොඩි සටහනක් හෝ සංකේතයක්. මේ මගේ භාෂාවෙන් මම මේ කියන්නේ. ඊට පස්සේ මමත් දුටුවා දවසක් ඒක. ඊට පස්සේ තමයි මම ඇහුවේ මොකද්ද අර රූපේ කියලා. පොඩි බල්ලෙක් ගහලා මොකද්ද සංකේතයක් තිබ්බා. ඒ කියන්නේ බල්ලෝ ජරා කරන්න බෑ. එතකොට ඒ රටේ බල්ලෙක් හදනවා නම් බල්ලා අරන් ගිහලා ජරා කළොත් ජරාව අරන් දා ගන්නවා, සාක්කුවේ දා ගන්නවා. එතකොට වෙනම මේ ෂොපින් එකක් අරගෙන ගිහලා බල්ලා ජරා කළොත් අරන් දාගෙන යනවා. බලු ජරා අතින් ඇද ඇද අදටත් ලංකාවේ මිනිස්සු ඉන්නවා, මේ ලෝකේ මිනිස්සු ඉන්නවා. මේ අතින් අල්ලනවා. දැක්කද මිනිස්යන්ගේ ජීවිතවල ලක් වෙනදී? අදටත් නැද්ද වෘතියක් විදියට අසූචි වලවලට බැහැලා අතින්ම බකට් වලට අසූචි අරන් මේ සුද්ධ කරන ජීවිත අදටත් නැද්ද? සිහි කරන්න අපිත් සංසාරේ හිමි හිටියා. ඔය විදියට දුක්ඛිත ජරා වතක ගා යන සංසාරෙන් නිදහස් වෙන්න නම් තුනුරුවන්ට දාස වෙන්න. මඬ ගෑවේ යතේ ජරාව ගෑවේ දාඩිය වැටේ කියලා වෙහෙරට සෑයට බෝධියට බෝ මළුවට සුද්ධ පවිත්‍ර කිරීමේදී පසෙක පස්සට යන්න එපා. ජරා ගොඩක් දැක්කොත් අයින් කළා දාන්න. සුද්ධ කරන්න, පිරිසිදු කරන්න. ඒ පිං බලෙන් ආය සංසාරෙට ජරාවක් ඉන්නේ නැතුව තියේ. ඉතින් මේ රජතුමා ළඟ දන ගහලා අර කෙල ගහපු ටික ලෙව කෑවා. ඒක නෙවෙයි බොල. මම කිව්වේ මේ මස මොකද්ද කියලා. පස්වාන් දහසකට රජ මේ සැප විඳින්න මහරජතුමනි, මේ ඔබ වහන්සේ කලින් වළඳන මාංශයමයි. නෑ බොල වෙනස් කිව්වා. ස්වාමීනි අද මන් දුරුමිනිස් ටිකක් වැඩියෙන් දැම්මා කිව්වා. යකෝතෝ වෙන දවස්වල දුරුමිනිස් අඩු කළාද? දැන් ඒ පැත්තෙමුත් වැරද්දා. මාව රවට්ටන්න හදන්න එපා කියලා කඩුවට අත තියෙන කුටුම කෑ ගහලා කිව්වා අභේදානිය දෙන්න. ඔය මිනි මස් කිව්වා. මේ වර කිව්වා ළඟට ආවා ගෙහි ගෙහි දැන් බෙල්ල කැපේ කියලා. හිට ඉඳලා උයපියේ වම කිව්වා. එහි රජතුමනි කිව්වා දැන් සෝහන් වල තියන රජතුමනි සෝහන් වලත් මිනි නෑ. ආ එහෙනම් තෝ ආවල් තැන හිටපිය හිරගෙදරින් කෙනෙක් කියවන්න. හිරගෙදරින් කෙනෙක් පණවිඩියක් කැවල යවනවා. අරක් කැමිය මරනවා. හිරගේ හිස් මිනිස්සු නාන තොටුපොළ වල හැංගි හැංගි ඉඳලා අරක් කැමියා කපනවා. මිනිස්සයා කෑලි ගිනින උයනවා රහ කර කර කනවා. මිනි මස් කන රජෙක්. ඊට පස්සේ මොකද වුනේ? ඔන්න දැන් රජා මිනි මස් කනවා හොයාගන්න බෑ. දැන් තැන් තැන්වල බඩු දානවා. ඒ රත්තරන් බඩුවක් කොහේ හරි දානවා. කවුරු හරි ගන්න පාත්‍රිච්ච ගමන් හැංගිලා අරක් කැමෙනවා. මම රාජපුරුෂෙක් තෝරකම් කළා කියලා බෙල්ලට ගහනවා. දැන් බඩු හොරකම් කරන්නේ නැහැ කවුරුවත්. හොයාගන්න බෑ. ඊට පස්සේ ගම්වල මිනිස්සු අඩු වුණා. මිනිස්සු මැරිලා ඉන්නවා පේනවා. කලවයක් හරි ඇඟේ මස් ගාතයක් නැහැ. හැම මිනිහකම එකම ස්වභාවයක්. මිනිස්සු පැමිණිලි කළා රජතුමාට. රජතුමා කියනවා කොහෙන් හොයන්නද බං එහෙම එකක් මිනි මරණ එකේ කියලා. අපි දන්නේ එහෙම එකක් කියන අද කාලේ වගේ. ඊට පස්සේ රජා එහෙම කිව්වට පස්සේ මොකද කළේ? මිනිස්සු කොවණ ටික ඇමති කෙනෙක් හිටියා. ඒ ඇමතිතුමාගේ නම තමයි කාලහත්ති සෙනවියා. හරි නුවණක්කාරයි, මිනිස්සුන්ට උපකාර කරනවා. කාලහත්ති සෙනවියාට කිව්වා, රජතුමා මේ ගැන ටිකක් ප්‍රමාදයි, මේ ගැන බලනවා. නමුත් මිනිස්සු අතුරුදහන් වෙනවා. මිනිස්සු කන යකෙක්කෝ හොරෙක්කෝ මිනිස්සෙක්කෝ මොකෙක් හරි ඉන්නවා අල්ලා දෙන්න. සෙනවියා කිව්වා දවස් 7ක් ඇතුළත අල්ලනවා කියලා. අල්ලලා සෙනවියානේ එයානේ සම්පූර්ණ යුද පිරිසේ ප්‍රධානිය, තැන් තැන් වල දාලා අල්ලගත් අරක් කැමියා. සෙම්පතියා ඔළුවේ අත් ගහගත්තා, යකෝතෝ රජමාලිගාව වියන එක නේද? තොට මොකක් වෙලාද? එම්බා අරක් කැමිය ගාතාවෙන් කියන්නේ, පාලි ගාතාවෙන්. ඒකේ සිංහල තේරුම එම්බා අරක් කැමිය තෝ කුමක් හේන් මෙතරම් ඉතාන් දරුණු ක්‍රියාවක් කළාද? මුලා වුණාද ස්ත්‍රීන් පුරුෂයෙන් නසන්නේ? මස්ගෙන තෝ මොකද්ද කරන්නේ? මොකක්වත් වෙළඳාමක් පටන්ගෙනද? එහෙම නැත්තම් කවුරුවත් උඹ මොකක හරි යොදවලාද? ඊට පස්සේ දැන් මරණ බයනේ, සේනාව වට කළා. දාන ගහලා කිව්වා අරක් කැමියා, මට කරන්න දෙයක් නැහැ, රජාත් කිව්වේ, රජතුමා කියපු දේ මං කළා. අරක් කැමියා කිව්වා ඊට පස්සේ කිව්වා තෝ ඔය කියපු වචන ටික රාජසභාවේ ওই විදිහටම තොට කියන්න පුළුවන්ද? ඉතින් ඇත්තනේ මං කියන්නම් කිව්වා. මාව බේරන්න ඕන කිව්වා. රකවල් දාලා රැය පහන් කළා. උදේ පාන්දරම අරක් කැමිය අරන් එන්නට සද්දක සේනාව ගංග ඇයි හොර අල්ලන්නේ මිනි මරපු එක. ගං නියං ගං වලින් සේනාව පිරිවරාගෙන අර අරක් කැමියා දන්වැල් වලින් ගැට ගහගෙන කෑ ගහගෙන එනවා. ඒ සද්දෙට ජනෙල් කවුළුවෙන් දැක්කා රජතුමාගේ හදවත ගැහෙන්න ගත්තා. එතකොට පුදුමේ කියන්නේ රාජ ධෛර්යය උපදවාගෙන සිංහාසනේ අසුංගන හිස කෙලින් තියාගෙන රාජ තේජසින් ඇහුවා මොකද්ද බලෝය කියලා. ඊට පස්සේ කාලහත්ති සෙනවියා රජතුමා ළඟට ඇවිල්ලා කියනවා, ස්වාමීනි මහරජුරුවන් වහන්සේ, මේ අරක් කැමියා තමයි මිනි මරන්නේ. මේකා කියනවා ඔබ වහන්සේලු මරන්න කිව්වේ. ඔබ වහන්සේ මිනි මස් කනවා කියන්නේ? රජතුමනි මේ කාලහස්ති සෙනවියා අහන්නේ මේ කියන කතාව ඇත්තක්ද? කාලහත්ති සෙම්පතිය, මා විසින් ඔය අරක් කැමියා පිටත් කළ හැරිය බව සත්‍යයක්. මාගේ වැඩ කටයුතු මම කියපු දේ කරන මේකා මොකද උඹලා බැඳලා අරන් ආවේ? හැබැයි මේ සේනාවක් එකතු වෙලා අහද්දිමුත් රජාගෙන්, ඇයි ඔක්කොම රජාට යටත්නේ, බොරුවක් කිව්වාද? සසරටම බොරුවක් කියලා නෑ කිව්වා. ඔව් මමයි කිව්වේ. මං ඊට පස්සේ ඒත් එකම අර පිරිස බය කරන්නත් එක්කයි කිව්වේ, මගේ වචනය කරපු එක බැන්දෙම කොටද? ඊට පස්සේ රජතුමනි හරි අපූරු විස්තරයක් ඈ, මෙහෙම සත්පුරුෂ සෙම්පතිවරු කියනවා, රජතුමනි මොකද්ද මේ කරන්නේ? මිනිස්සෙක් මිනිස්සෙක්ගේ මස් කනවද? රජතුමනි තමන්ගේ සාහසික ක්‍රියාව මේ තමන්ම මිනිස්සු කනවා කියන එක රජතුමනි ඔබ වළක්වා ගත්තේ නැත්නම් විනාසයි. මිනි මස් කන්ට එපා මහරජතුමනි, ඒක කරන්න එපා. ඊට පස්සේ රජතුමා කිව්වා, ඒයි කාලහස්තිය, උඹ මොනවද මේ මට කියන්නේ? මට පුළුවන්ද මිනි මස් කන එක නතර කරගන්න? මට බෑ කිව්වා. මට බෑ කිව්වා. මට කවුරු විනාශ වුණත් මගේ පුරුද්ද මට නතර කරගන්න බෑ කිව්වා. ඊට පස්සේ කාලහස්ති සෙනවියා කල්පනා කළා, රජතුට රජතුමාට තව උපදෙසක් දෙන්න ඕන. හරි සත්පුරුෂයි. කිව්වා රජතුමනි, අතීතේ මහා සමුද්‍රේ මත්ස්‍යෝ හිටියා ගොඩාක් විශාල, ආනන්ද, තිමින්ද, අජ්ජාය කියන මේ මාළුව යොදුම් 500ක් දිගයි, කිලෝමීටර 5000ක් දිගයි ශරීරේ. තිමි තිමිංගල, තිමිර පිංගල කියන මේ අයගේ ශරීරය යොදුම් 1000ක් දිගයි. මේ සියල්ලම මෙච්චර විශාල ඇඟවල් තියෙන මාළුව දියසිවිල් කාලා තමයි ඉන්නේ. අදටත් ඉන්නව මොනද? ඉතින් ආනන්ද කියන මස්යා, උසාල ශරීරයක් තියෙන මස්යා තනියෙන් දියසිවිල් කකා හිටියා. බොහෝ මස්යෝ එකතු වෙලා කල්පනා කළා, හැම එක්කිනාටම රජෙක් ඉන්නවා, අපිටත් රජෙක් ඕන. මාළුවත් කල්පනා කරනවා අපිටත් රජෙක් ඕන කියලා. අපිත් අද කාලේ කල්පනා කරනවා අපිටත් රජෙක් ඕන කියලා. ඉතින් වැරද්ද මොකෝ? මාළුවත් හිතනවා නම්. ඊට පස්සේ ඒ සියලු දෙනා ආනන්ද කියන මත්ස්‍යයා රජ කළා. දැන් මාළු අතර රජා තමයි ආනන්ද කියන මත්ස්‍යයා. දැන් අර සෙම්පතිය උපමා කතාවක් කියනවා. ඔය මත්ස්‍යයා දවසක් දියසෙවෙල් කකා ඉන්නකොට දියසෙවෙල් ආස්සේ මේ මාළුවෙක් ඉඳලා හැපුණා. නහර පිනා ගියා. පුදුම රහක් නිබන් කියලා අර කාපු එක ආයේ වැමෑරුවා. මස් කෑලි ආවා. වරල් පෙනුණා මාළුවේ. මාළු මෙච්චර රහයි කියලා මං දන්නෑනේ මාත් මාළුවෙක් වෙලා කියලා කල්පනා කළා. ඊට පස්සේ එදා ඉඳලා අර මාළුව උපස්ථානෙට ඇවිල්ලා යනකොට පිටිපස්සෙන් යන මාළුව අල්ලනවා. මාළු තමාම තමන්ගේ පිටිස කෑවා. අපිට අපේ සිංහල තේජස සිංහලයෝ සිංහලයාම නැති කරලා නැති කළේ ඒ වගේ. අදටත් එහෙම. අර ආනන්ද මාත්‍යා තමන්ගේම පිරිවරේ පිරිස කෑවා. කාලා අවසානේ මාළු නැහැ. කවුරුත් එන්නේත් නැහැ. හැබැයි මාළු කන ආසාව මාළුවට නැති කරගන්න බෑ ආනන්දට. ඊට පස්සේ ආනන්ද කල්පනා කළා, තැනින් තැනට යනවා මාළු හොය හොයා. යනකොට පර්වතයක් තිබ්බා. කල්පනා කළා මේ මාළුව හැංගිලා ඇත්තේ මේකේ කියලා. අර මේ පර්වතේ වටා මෙහෙම කැරකුණා. පර්වතේ පුංචි, මාළුවගේ ඇඟ දිගයි. මේ පැත්තෙන් කැරකිලා යනකොට එහා පැත්තෙන් වරල දැක්කා. කාගේ වරලද? තමාගේ වරල. මෙන්න ලොකු මාළුවෙක් කියලා එකපාරම කට ගහලා හපලැද්දා. ආයි කල්පනා කරන්න වෙලාවක් නැහැ. එතකොට වරල කඩලා ගත්තේ කාගේද? තමන්ගේම. ඊට පස්සේ ඒ වරල කැඩිලා වේදනාවෙන් කෑක ගහ එහෙම යනකොට අර ලුණු වතුරයි ලේ ගඳටයි ඒ මුහුදේ ඉන්න සත්තු ඇවිල්ලා අර ආනන්ද කියන මාස්සයා කීතු කීතු කරලා අර ලේවලට කෑවා. රජතුමනි, තමන්ගේම පිරිස කණ්ඩ ගිහිල්ලා අවසානයේ තමාම නැහුණා නේද? රජතුමනි, ඔබට කියන්නේ එහෙමයි මිනිස් මාංශේ කන එක නතර කරන්න ඕන. ඊට පස්සේ මෙහෙම කියනකොට මේ රජුරුව මොකද කළේ? රජතුමා කිව්වා, එයි කාලහස්තිය, උඹ මෙහෙම කතාවක් අහලා නැද්ද කියලා ඇහුවා. ඒ තමයි කාලහස්තියේ අතීතයේ බරණැස් නුවර සුජාත කියලා රජ කුමාරයෙක් හිටියා. ඒ කුමාරයාගේ ගෙදරට තවුසෝ ආවා උද්‍යානෙට. උද්‍යානෙට ඇවිල්ලා ඒ ගෙදර නතර වුණා. නතර වෙලා ආහාර තමන්ට ආහාර ඉදෙනකල් පිඩු පිණිස ගිහිල්ලා දඹ ඇරම් පෙතිවලට කපලා ඒ දඹ පෙතිවලට ලුණු ඇඹුල් දාලා තාපසයෝ කනවා. අර සුජාත කුමාරයා කවදාවත් ඒක දැකලා නැහැ. ඊට පස්සේ සුජාත කුමාරයාටත් පොඩ්ඩක් දුන්නා. දුන්න ගමන් සුජාත කුමාරයාට ආයි ලෝකයක් නැහැ රහ දඹ පෙති කාලා. ඒ නිසා ඒ කෑමෙන් ආසාවටපත් වෙලා මේ පුත්‍රයා කිව්වා, මට කෑල්ලක් දියන් කියලා. ඊට පස්සේ දැන් අර තාපසයෝ මැද තව කෑල්ලක් දෙන්න කියලා පුතා කෑ ගහනකොට තාත්තා දරුවා වඩාගෙන ගියා ඇතුළට. එතකොට යන් යම් පුතේ ඔවා කියන මේව කරන්න එපා පස්සේ බලමු කියලා කතා කර කර ඉඳින් තාපසයෝ ටික නැගිටලා හිමාලයට ගියා. අර ළමයා දඹපෙති ඕන කියලා අඬ අඬ එළියට එද්දී තාපසයෝ නැහැ. මට දඹපෙති නැත්තම් කිසි දෙයක් මට ආයෙපා කියලා ඇඳි වැතුරුණා. වෙන කිසිම දෙයක් කන්න නැතුව බඩගින්නේම සුජාත කුමාරයා මැරිලා ගියා. ඒ නිසා මිනී මස් කන්න පුරුදු වුණ මට වෙන දෙයක් කන්න බෑ කියලා. ඒ නිසා මට මස් කන්න එපා කියන්න එපා කියලා. ඊට පස්සේ කාලහත්තී සෙනවියාට තේරුණා මේ රජාණන් ලේසියෙන් නතර කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි කියලා. මොකද කරන්නේ? මෙයා කිව්වා, මේ කාලහස්තී සෙනවියා කියනවා, රසයට ගිජු වෙන්න එපා රජතුමනි. ඥා රසයට ගිජු වුණාට පස්සේ ඉදින් ඥාති සමූහය අතරින් රාජ්‍යශ්‍රීයෙන් පිරිහෙනවා. අතීතේ බරණැසුනට 500 රකින්න බ්‍රාහ්මණ කුලයක් තිබ්බා. ඒ කුලයට එක් පුතෙක් වුණා. මව්පියන්ට ප්‍රියමනාප පණ්ඩිත වියක්ත වේදේ පරතේටපත් ඔහු තරුණ වියේදී මේ මාස් මාංශ කමින් හැසිරුණා. සුරාපානය කළා. මා ඊට පස්සේ අර මානවකයා වුණාට මස් කන්නේ නැහැ. දැන් වෙන අය මස් මාංශ කනවා, මෙයා මස් කන්නේ නැහැ. සුරාපානය කරන්නේ අනිත් අය කරනවා. ඊට පස්සේ අනිත් යාළුවෝ ටික, දැන් මේ බ්‍රාහ්මණ කුලයේ ඉපදුණු කුමාරයාට අනිත් යාළුවෝ ටික එකතු වෙලා කොහොමාරි මේකට කවලව පොවමු කියලා අදත් තියෙනවනේ. එහෙම කවුරු හරි බොන්නේ නැත්තම් බලෙන්ම කවනව පොවන එක. කවමු පොවමු කියලා රැස්වීමකට මේ වෙලා පොඩි බොන එකක් වෙනම කෝප්පයකට දාලා බෙහෙතක් විදියට තියලා මස්සුත් වෙනම තියලා බෙදලා හොයාගන්න බැරි විදියට කතා කරගෙන ඉන්න ගම මේ පොඩි බෙහෙතක් තියෙන බොන්න ඇඟට හොඳයි කියලා දුන්නා. රහයි මස් කෑල්ලක දුන්නා රහයි. ඊට පස්සේ මේකට පුරුදු වුණා. තව තව දියන් කිව්වා. තව තව දුන්නා. පුරුදු වෙලා බීලා වෙරි වුණා. ගෙදරට උස්සගෙන ගියා. ඊට පස්සේ දැන් මේ පැණි හොඳයි කියලා තමයි ඉස්සලා පෙව්වේ. අවසානයේදී තාත්තා මෙයාගෙන් කතා කරලා කියනවා, එම්බා පුත්‍රය, බමුණු කුලයට හොඳ නැති එකක් උඹ කළේ. බමුණු පිරිසුදු බමුණු කුලේ අය මාංස කන්නෙත් නැහැ. පිරිසුදු බමුණු කුලේ අය සුරා උබුන්නෙත් නැහැ. අදටත් දඹදිව පිරිසුදු බමුණු කුලින් එන අය මස් මාළු කන්නේ නැහැ. අදටත් දඹදිව තියෙන බමුණු. ඊට පස්සේ මොකද කළේ? කිව්ව, උඹ ඒ ඔක්කොම කළා, අකඩයුතු කංකලා, බ්‍රාහ්මණ කුලේ ඉපදිච්ච විදිහ එකෙක් විදිහට උඹ කරපු දේ වැරදි. පුත්‍රය උඹ ආය කරන්න එපා. ඊට පස්සේ පුතා කිව්වා, අනේ මට නම් බෑ, මට ඒවා ඕනමයි. දැන් මේකෙන් තේරෙනවා මොන හරි දෙයකට ඇබ්බැහි වුණොත් එහෙම කවුරුවත් කියන දේ නම් අහන්නේ නැහැ. කියන දේ නම් තාත්තා කියන දේත් ඇහුවේ නැහැ. අවසානයේ තාත්තා කිව්වා, තෝ මං දරුකමෙන් අත්තරිනවා. ඊට පස්සේ කිව්වා, මාව දරුකමෙන් අත්තරින්ද මට තාත්තා වුණින් නැහැ, අම්මා වුණින් නැහැ, මට සුරා වුණ කිව්වා. අදටත් ඉන්නවනේ, අම්මා තාත්තා වුණින් නැහැ. මින් කොහේවත් යන්නේ උන් ලොකු වෙච්චයි නැද්ද අදට? පුදුම වැඩන්නේ මේක. අම්මා තාත්තා කියන දේ අහන්නේ නැහැ. කොහේ හරි එකෙක් මොකක් හරි කියපුවා අහනවා. මේකට තියෙන ඉතිහාසය අදී එකක් නෙවෙයි. ඒ නිසා ඒ ඔයාලගේ ගෙවල් වලත් ළමයි එහෙම ඉන්නවා නම් ඒක අඟුලිමාලයක් නමුත් රැකගන්න. හේතුව හිතට සැනසෙලි මාන්ත්‍රයක් ලබන්න අතීතෙත් එහෙම තමයි කිය. මොකක් හරි දෙයකට ලොල්ලු වුණොත් එහෙම කවුරුත් කියන දේ අහන්නේ නැහැ. ඊට පස්සේ කියනවා, අම්මා තාත්තත් එපා කියලා අර ළමයා ගියා. ගිහිල්ලා මහවර් ගෙදරින් ගෙදරට රටින් රටට ගිහිල්ලා සුරාව අත්හරින්න නොහැකි වෙලා සුරාවෙන්ම ඉඳලා අම්මා තාත්තා දත්තරලා අවසානයේ සුරාවෙන්ම වෙනසිලා ගියා. කිව්වා, බලන්න මේ බමුණු කුලේ කිපදිලා ශ්‍රේෂ්ඨ කුලේ කිපදිලා ඒ ශේෂ්ඨ බව ගණ්ඩ බැරුව සුරාව නිසාම වෙනසිලා ගියා. රජතුමනි මේ මස් කන එක අත්තරින්න කිව්වා. නිකං කුණු කානුවක අර මිනිසයා බේබත් එක් විදියට මැරිලා ගිය කිව්වා බමුණු කුලේ කෙනෙක්. ඒ වගේ නීච විදියට මැල්ලේයි කිව්වා තමන්ගේ වරිගෙම මාංශ කන්න ගත්තට පස්සේ. මේ විදියට නොයේක් වචනින් කිව්වා. නොයේක් වචනින් රජුරවන්න කරුණු කියද්දී මේ රජතුමා ඒ කිසිම දෙයක් හිතර ගත්තේ නැහැ. රජතුමා කියන්නේම මට මස් ඕන මස් ඕන මස් ඕන කියලා. මිනි මස්. දැන් මේ රජතුමා මේක කියන්නේ දහස් ගණන් සෙනඟ මැද. ඊට පස්සේ කිව්වා රජතුමනි, ඊට පස්සේ කියනවා කාලහස්තිය, උඹ අහලා නැද්ද තවත් දෙයක්? ඔය උඹගේ කතානේ මගේ කතාත් තහපන් කිව්වා. එක්තරා මිනිසෙක් ඍෂිවරුන් ඉන්න පැත්තට ගිහිල්ලා රාත්‍රියක් ඍෂිවරුන් ළඟ නිදාගත්තා. ඒත් රාත්‍රියේ ඍෂිවරුන්ට වඳින්න පුදන්න සක්දිවිඳු අප්සරාව පිරිවරගෙන ආවා. අර ගමේ ඉඳලා තාපසෙ ඉන්න තැනට ගිය මන කොල්ලා අර අප්සරාව දැකලා ආසහිත වුණා. උදේ පාන්දර ඍෂිවරුන්ගෙන් ඇහුවා, ඊයේ ආවේ කවුද? සක්දිවිඳු කිව්වා. අර ආපු අනිත් අය කවුද? අප්සරාව කිව්වා. අනේ මටත් අප්සරාවියක් ඕන. දැක්කද? දැක්ක දේ හොයන හැටි. ඔය වගේ තමයි අදත් තරුණ පරපුර විනාශ වුණේ මේ ටීවී වලින් පෙන්නන එක එක සොකරි නිසා. ඒවා හොයනවා, ඒවා අනුකරණය කරනවා. ඉස්සර අපි ගෙවල් වල ඉන්න කාලේ මේ පෙරේම කතා දැන් මේ නාට්‍යවල හැම නාට්‍යයකම තියෙනවනේ. ඒවා නැත්තම් නාට්‍යයක් කියලා කන්නේ නැහැනේ. ඒ කියන්නේ පෙරේම කතා තමයි ලෝකයේ තියෙන නාටක. දැන් ඉස්කෝලේ ළමයින්ටත් ආරෝපණය කරලා ඉස්කෝලේදීන් සිදුවෙන විදියට නාට්‍ය චිත්‍රපටි දාන්නේ නැද්ද? එතකොට ඉස්කෝලවලදීන් ලා ඉස්කෝලවල යන සුදු ඇඳුම් අඳින ළමයි අර ගුරුවෙන්ට බලනවානේ. ඒ වගේ දෙබස් අනුකරණය කරනවානේ. ළඟදී මම හිතේ එහෙම ළමෙක් නැති වුණා. ළමෙක් ඒ චිත්‍රපටයක හරි නාට්‍යයක තියෙන බෙල්ලි වැලිලා ගන්න එකක් අනුකරණය කරන්න ගිහිල්ලා ඇත්තටම මැරුණා බෙල්ල වැලිලා ඇවිලා. ඔය ළඟදී එහෙම සිද්ධියක් වුණා. ගොඩාක් දේවල් කරන්න දෙයක් නැහැ. සමාජයේ මොකද්ද වෙලා ඉවරයි. ඒ අතරේ තමයි ආශ්චර්ය අද්භූත කාරණයක් විදියට මේ අම්මලා තාත්තලා දරුවෝ මුණුබුරෝ කොහොම එකතු වෙලා බනහනවා කියලා යමක් ඇද්ද? මේක නම් පින්වතුනි මේ යුගයේ විතරයි. මේ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ පහළ වෙලා මේ කල්යාණ මිත්‍ර සම්පatti ඉපැද්දුවේ නැත්තම් ඉවරයි. මේ විදිහට බණ මඬු පිරිලා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අහන යුගයක් ආයේ කවදානම් එන්නද? අපි ආච්චිලා සීයලාට ඒ යුගේ නැති වෙලා ගියා. කල්යාණ මිත්‍රේ පහළ වුණ නිසා අපිට ඒ යුගේ උදා වුණා. දැක්කද? බාහිරින් එන උපකාරයෙන් මිනිස්සුගේ ජීවිතේ වෙනස් වෙන හැටි. ඒකයි මං කියන්නේ නුඹලාගේ අනාගත පරම්පරාවටද දරුවන්ටද මුණුබුරන්ටද මේ සම්පත දෙන්න නම් සිංහල වෙන්න ඕන. ඒ වගේම මේ සත්පුරුෂ සම්පත්තිය රැකෙන්න ඕන. එනිසා සත්පුරුෂ සම්පත්තිය රකින්න දහමට යොමු වෙන්න අනාගත සිංහල පරපුරක් ආරක්ෂා කරගන්න. සිංහල පරපුර හැමතැනින්ම විනාශ කරගෙන යනවා. ඒ අයහපත් බලවේග අඟුලිමාල මහරහතන් වහන්සේගේ තේජසින් දුර වෙයි. මේ අහන බණපද අඟුලිමාල සෑය හදනකොට කරන වත්පිළිවෙත් මේ තරුණ දරුවන්ගේ ජීවිත සුවපත් කරાવી. ඔයාලගේ කෝටියක් දුක් නසල දමાવી. ඉතින් පින්වත්නි, දැන් අර බ්‍රහ්මදත්ත රජුරෝ කියනවා මතක නැද්ද ඒ මන ඒ කුමාරයාට සුරූපී අප්සරාවියන් නොලැබීම හේතුවෙන් මැරිලා ගියා. මටන් මිනිමස් කන්න නැති වුණොත් මම මැරිලා යයි. මට මිනිමස් කන්න එපා කියන්න එපා. රජතුමා කතාවක් කිව්වා. ඊට පස්සේ ආය විස්තරයක් කියනවා අපේ කාලහත්ති සෙන්පතියා. රජතුමනි තමන්ගේ වරිගේ මස් තමන්ම කන්න එපා. අතීතයේ චිත්‍රකූට පර්වතේ සුවර්ණ ගුහාවේ 90,000ක් හංසයෝ වාසය කළා. ඒ හංසයෝ 4 මාසයකට සැරයක් ඉන්න තැනින් යන්නේ. ඉතින් ජලය පිරුණු පියාපත් නිසාවෙන් ඇවිදගෙන යාමට නොහැකිව සමහර වයසක හංසයෝ මුහුදටම වැටෙනවා. වැහි කාලේ. ඒ නිසා වැහි කාලේ යන්නේ නැහැ. වැහි කාලේ ඈතට පියාඹගෙන යනකොට වැස්සට ඇඟ තෙමිලා තෙමිලා පියාපත් ගහගන්න බැරුව මුහුදට වැටෙනවා. ඒ නිසා වැහි කාලේ එක තැනකටම වෙලා ඉන්නවා. ඊට පස්සේ ඔන්න ඔය කාලේ සුවංජාත හැල් ගුහාවකට ගෙනල්ලා ඒක අනුභව කර කර තමයි සාමාන්‍යයෙන් ඉන්නේ මේ හංසයෝ. හංසයෝ හිමාලයෙන් හාල් ගෙනල්ලා ගුහාවක තියාගෙන වැහි කාලේ එළියට යන්න නැතු ඉන්නවා. එහෙම ඉන්නකොට දැන් අර ගුහාවට වෙලා ඉනකොට වැහි කාලේ මකුළුවෙක් අර ගුහාවේ දොර වහනවා. දොර වහනකොට මේ මකුළු දැල් බැඳලා. හංසයෝ මාස 4 ඉවරුණාට පස්සේ හංස සේනාවම එක පිම්මට ඇවිල්ලා පළවෙනි දැල්, දෙවෙනි දැල්, තුන්වෙනි දැල්, හතරවෙනි දැල්, පස්වෙනි දැල් කියන දැල් පහම කඩාගෙන මකුළු දැල් කඩාගෙන විශාල මකුළු දැල් කඹ වගේ හිමාලි කඩාගෙන යනවා. මකුළුවාට හංසයෝ භක්ෂණය කරන්න දෙන්නේ නැහැ. මකුළුව කියන්නේ නිකන් ওই ගෙවල් වල ඉන්න උන් జాතියක් නෙවෙයි. මහා විශාල ශරීර. දැන් ඔහොම ඉන්නකොට එක් කාලයක මේ හංසෙක්ගේ අතින් තවත් හංසෙක් බඩගිනි වෙලාවට බඩගින්න වැඩිකමට හංසෙක්ගේ බිත්තරයක් කෑවා. රහ වැදුනා. එදා ඉඳලා හංස වැටව කන්ට ගත්තා. අර එක හංසේ එක එක හංසයා හංසයා මර මරන් ගත්තා. 4 මාස ඉවරන උට හංසයෝ ටික ඉවරයි. දැන් මොකද ඊළඟට තියෙන ප්‍රශ්නේ? වැහි 4 මාස ඉවර වෙලා එළියට එන්න හදනකොට ඒ හංසයාට දැල කඩා ගන්න බෑ. මකුළුවාටම ගොදුරු වුණා. ඒ නිසා රජතුමනි මිනිස්සු හිටියොත් නේද රජෙක් විදියට තෙදවත් ඉන්න පුළුවන්නේ. මිනිස්සු මරාගෙන කන්න එපා කිව්වා. තමන්ම විනාශ වෙයි කිව්වා. මිනිස්සු ගෑ ගහලා කිව්වා සෙම්පතිය තව තවත් ඔය කතා කියන්න එපා. ඕකා මිනිමස් කරනවා නම් ওই රජා එපා පිට. ඔන්න සේනාව කිව්වා. ඊට පස්සේ රජතුමා මිනිස්සු කෑ ගහනකොට රජුරු නිහඬ වුණා. නිහඬුණාට පස්සේ සෙම්පති ආයෙත් නොයෙක් කරුණු කියනවා. මේ රාජ සම්පත්තිය බලන්න, අන්තපුරේ කාන්තාව බලන්න, දරුවටගේ දිහා බලන්න, මැනි මුතු මැණික් දිහා බලන්න, මේවා බලලවත් මිනිමස් කන්නේ නැතුව මේක හිටපන් කිව්වා. ඊට පස්සේ කිව්වා බෑ මට මිනිමස් ඕන. මේ සංසාරේ පුදුම දෙයක් පින්වත්නි. ඊට පස්සේ කිව්වා එහෙනම් මේ මොනවද ඕන්නේ කිව්වා. රටෙන් පිටුවහල් කරනවා කිව්වා. එහෙනම් මට කඩුවයි මිනිමස් උයන්ට භාජනයයි මේ උයන අරක් කැමිය රසක නම මේ අරක් කැමියයි මට දෙන්න මාව දීලා යවන්න මට මේ කිසිම දෙයක් එපා මට මිනිමස් ඕන කිව්වා. එතකොට මේ අඟුලිමාල සංසාරේ එතකොට ගෑනු අතෑරියා. ඒ කියන්නේ සංසාරයේම ඒ අඟුලිමාලයන්ට ස්ත්‍රි පෙරේතකම් නැහැ. ගෑනු නිසා රඳින්නේ අර මහා වනේ ඇඟිලි 1000ක් කප කපා ඉද්දි තරුණ කොල්ලෙක් අවුරුදු 20ක ඇඟිල්ලක් කපා ගන්න ගෑණියගේ ඇඟිල්ල අල්ලලා තිනවා මිසක් ස්ත්‍රී ශරීරයට අත තියලා නැහැ. මහා වනේ තනියෙන් සිටිද්දි අද කාලේ අපි අහලා තියෙනවා මිනි කපන අය මිනිත් එක්කම බුදිය ගන්න කතා සිද්ධි අහලා තියෙනවා. එහෙවු ලෝකයක අර තරුණ අඟුලිමාල ස්ත්‍රී පෙරේත නෑ. ඒ නිසා සරණ යන්න වටින මහා උත්තමී උන්වහන්සේගේ තේජසින් සිස්සතන් සූපත් කරගන්න වටිනවා. ඊට පස්සේ පින්වත්නි අර කාන්තාව ඔක්කොම අතහැරියානේ. අන්තපුරේ දහස් ගණන් කාන්තාව අතහැරලා අර රසකයයි කඩුවයි ඒ ඔක්කොම අරගෙන මේ උයන භාජනයයි අරන් ගියා. දැන් කැලේට වෙලා එනේන මිනිස්සු මර මර කනවා. දවසක් මිනිමස් නෑ. ලොකු නුග ගහක් ඇටි ඉන්නේ. හාමතේ ඉන්න උට රසකයාට කිව්වා, ඔය හැලි ලිපේ තියාපා. හැලි ලිපේ තිබ්බා. දර දාපා, දර දැම්මා. උණු කරපන්, උණු කළා. කඩු ඇරන් වරෙන් අරන් ආවා. උයනේ කාගෙම බෙල්ල කැපුවා. ඒකා තම්බල කෑවා. පුදුම සංසාරය. මේ කිසිම පොතක හම්බ වුන්නේ නැහැ. ඇයි මෙහෙම වුනේ කියලා. ලෝකෙට තවම රහසක්. ඇයි මෙහෙම වුනේ මිනිස්සුන්ට? මහා සංසාරේ තෙදවත් වෙන කෙනෙක් නේ. ඊට පස්සේ මොකද වුනේ? දැන් තනියෙන් ඉන්නවා. තනියෙන් එහෙම ඉන්නකොට ඔහොම එකේ කාලගෙන කනකොට එක් දවසක් ගොඩාක් සම්පත් තියෙන බමුණෙක් ওই කැලේ මැදින් යන්න ඇවිල්ලා ඒ බමුණට බය හිතුණා. දැන් කියන්නේ බ්‍රහ්මදත්ත රජුරු කියලා නෙවෙයි, පෝරිසාදයා. දැන් පෝරිසාදයා, දැන් අර පෝරිසාදයා ඉන්න නිසා යන්න බෑ. විශාල සේනාවකට ධනේ දීලා දැන් අර බමුණ යනවා කැලයක් මැදින් මාව රැකපල්ලා කියලා. තරු කැලේ රකින්ට මිනිස්සු දහස් ගාණක් එකතු වෙලා බමුණගෙන් සල්ලි අරන් දැන් කැලේ මැදින් යනකොට පෝරිසාදයක් ගහක නැඟලා හිටියා. අර එන මිනිස්සු දහස් ගාණක් අතරින් මං කවුද කන්නේ කියලා තමයි බැලුවේ. බලනකොට අර බමුණම පේනවා. තෝ කනවා කියලා. ඊට පස්සේ අර මිනිස්සු අර ගහ යටින් යනකොට මමයි පෝරිසාදයා කියලා කඩු අමෝරගෙන පැන්න බමුණ ළඟට. ඒ සද්දෙට දහ අර සේනාවට හිටපු දහස් ගානටම කලන්තය හැදුනා. සද්දෙට අර බමුණගේ කකුල් දෙකෙන් අල්ලලා කරේ දාගෙන උරයක් දාගත්තා වගේ දිව්වා. දැන් ඈත දුවනවා. අර මිනිසුන්ට සිහියාවා. ඇවිල්ලා කෑ ගහලකෝ, යකෝ අපි සල්ලි ගත්තේ අර බමුණ බේරගන්න දාන්න අරන් යනවා කියලා සේනාව එක පිම්මට කෑ ගහගෙන ආවා. එනකොට මෙයා වේගෙන් දුවනකොට ලොකු උලක් තිබිලා පෝරිසාදයා උලේ අඩිය තිබ්බා. යටිපතුලින් උල ගිහිල්ලා උඩපත්ින් මතුවුණා. දැන් දුවන්න වේගය අමාරුයි. ඊට පස්සේ මොකද උනේ? දැන් දැක්ක නොන්දි ගගහ දුවනවා. නොන්දි ගගහ දුවනට අරුන් කෑ ගැහුවා, අරකට දුවන්න බෑ අල්ලපියව කියලා. ඊට පස්සේ පෝරිසාදයා කල්පනා කළා, මේක කරේ තියාගෙන ගියොත් යන්න වෙන්නේ නැහැ කියලා බමුණා තෑරලා පැන්නා. ඒතර මිනිස්සු කල්පනා කළා, අපි ආවේ බමුණ බේරගන්නනේ, මේක බේරගත්ත ඇති කියලා අරන් ගියා. පෝරිසාදයා ගැන බැලුවේ නැහැ. දැන් ඈතට ගිහිල්ලා තමන් ඉන්න නුගගහ යට වැතිරුණා. උල ගැලෙව්වා, නැගිට ගන්න බෑ. ඔන්න පෝරිසාදයාට දෙයියෝ මතක් වෙච්ච වෙලාව. පෝරිසාදයා ගහ දිහා බලාගෙන ඉන්නවා, මේ ගහේ දෙවියෙක් ඉන්නවනම් මගේ මේ තුවාලි සුව කරලා දෙන්න ඕන. මේ දඹදිව් තලයේ ඉන්න සියලු රජවරු ගෙනල්ලා මේ ගහේ ඉල්ලලා ලේ වලින් නාවනවා මේ ගහ. ඔන්න මගේ බාරේ. දැක්ක දේ කාලේ වෙලා තියෙන බාර. අද කාලේ නම් පොල් ගිරියක් දෙන්නම්. බාර රුවඩ රුවක් බාර කියලා පිත්තල වලින් චූටි රූපයක් හදලා දෙනවා. බාර පුදුම බාර. ඊට පස්සේ කිව්වා, මේ වාගේ මුළු ජම්බුද්දීපේ රජවරුන්ගේ ලේ වලින් ගහ හොදනවා, මාව සුව කළ දීපං කියලා. දැන් වැටෙන හිටියා පෝරිසාදයා. පෝරිසාදයා මොකද කළේ? එහෙම වැතිරිලා ඉන්නකොට දැන් ඉන්න කන්නේ නැ බොන්නේ නැ. කන්නේ බොන්නේ නැති වෙනකොට ඇඟ ඇතුළේ වේලුණා. ඇඟ ඇතුළ වේලෙනකොට තුවාලි වේලුණා. තුවාලි වේලිලා සුව වුණා. දැන් හිතුවේ මොකද්ද? දැන් හිතුවේ මොකද්ද? දෙයියා සුවුණේ වෙන එකකින් දෙයියට පින් දුන්නේ. ඒ පණ ඇවිල්ලා මිනිහක් මරාගෙන කාලා ඇඟට හයි අරගෙන පෝරිසාදයා මුළු දඹදිවම ඇවිදලා මුළු දඹදිවම ඇවිල්ලා දවස් 7ක් ඇතුළත මුළු ජම්බුද්දීපේම රාජකුමාරවරු අල්ලන 99 දෙනෙක්. ඒ කාලේ 100ක් රජවරු ඉන්නවා. එක්කෙනා ඇල්ලුවේ නැති කවුද? සුත සෝම රජුරු. අල්ලන්න හිතුනේවත් නැහැ. අනිත් රජවරු ඔක්කොම ඇල්ලුවා. අල්ලලා ගෙනල්ලා ගහේ ගැට ගැහුවා. හොයා ගන්න බෑ කොයින් එනවද කොයින් ගෙනියනවද කියලා. ඒකට හේතුව තමයි පෝරිසාදයා කැලේ ඉන්නකොට මිනි කනකොට අහස යකෙක් පහළ වුණා. ඊට පස්සේ පෝරිසාදයා හෙව තෝ කවුද කියලා. ඊට පස්සේ මම යකෙක් කිව්වා. ඇයි ආවේ කිව්වා. කලින් ජීවිතේ උඹ මගේ යාළුවා කිව්වා. මෙයා කලින් ජීවිතේ යකෙක්. අපි එකටයි ඒ ජීවිතේ ලේබිබි හිටියේ. උඹට දැන් බේරෙන්න මං උදව්වක් කරන්නම් කියලා මන්ත්‍රයක් දුන්නා. ඒ මන්ත්‍රය තමයි පාද ලක්කන මන්ත්‍රය. ඒ කාලේ කටපාඩම් කළා එක සිද්ධි වෙච්ච නිසා ওই සිද්ධි උනේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේටත් පස්සේ මේ කතාව. ඒ නිසායි බුද්ධාංකුරයකින් පස්සේ ඒ මන්ත්‍රයේ බලේ අඟුලිමාලට කැලේ ඉන්නකොට පාදවලට පිහිටියා. ඒකයි කාටවත් අල්ලන්න බැරි. කාටවත් අල්ලන්න බෑ වේගෙන් මේ හුලඟක් කුරුල්ලෙක් යනවට වැඩිය වේගෙන් මේ හිටියා මේ නෑ. ඊට පස්සේ මොකද උනේ? ඔන්න දැන් බිලි පූජාව හෙටයි කියලා දැන් අර රජවරු මරලා ලේවලින් හොදන්න එපෑ. දැන් ගහේ එල්ලලා තැන් තැන්වල. ගහේ දෙයිය කල්පනා කළා හත්තිලව්වේ මම මෙහෙම එකක් ඔලේ නෑ. දැන් මේක ලේවලින් මේ ගා හේතුවා කියන්නේ මං ඉවරයි. මහා මනුස්ස සංහාරයක් සිද්ධ වෙනවා. සතරවරන් දෙවියන්ට ගිහිල්ලා කිව්වා මේ අවනඩුව ගහේ දෙවියා. සතරවරන් දෙවියෝ කිව්වා අම්මෝ ඔයාගේ ප්‍රශ්න වලට අපි අත දාන්නේ නැහැ. සංසාරෙත් අඟුලිමාලගේ ප්‍රශ්න වලට හතරවරන් දෙවියෝ අත දෙන්නේ නැහැ. සක්‍ර දෙවියන් ළඟට සක්‍ර දෙවියෝ කිව්වා අම්මෝ මටත් ඔකට අත දාන්න බෑ. අනේ මට මේ ප්‍රශ්නේ විසඳෙන ක්‍රමයක් කියන්න කිව්වා. ඔය කෙනා දමනේ වෙන එකම එක්කෙනෙක් දිවසට පේනවා කිව්වා. ඒ තමයි කිව්වා සුතසෝම රජුරු. ඒ නිසා සුතසෝම රජුරු ඔය පෝරිසාදයට මුණගස්සන්න කිව්වා. එතකොට ওই ප්‍රශ්නේ විසඳී කිව්වා. සාක්දෙවිඳු එදත් ඒ විකල්ප දුන්නා. අදත් විකල්ප දෙනවා. ඊට පස්සේ සුතසෝම රජුරු අල්ලන්න ඕන කමට දැන් එහෙම ඉන්නකොට දැන් ඔන්න දැන් මිනි අර රජවරු 99 දෙනාම එල්ලලා දැන් මෙයාත් බඩගින්න ඉන්නකොට ගහේ දෙවියා සිවුරක් කරට දාගත්ත ශ්‍රමණෙක් වගේ තාපසෙක් වගේ අර ගහ ඉස්සරෙන් ගියා මෙයාට පේන්නේ. ආහිතපියතෝ කියලා කඩුවක් අරගෙන පැන්නා. පිටිපස්සෙන් පැන්නා ලං වෙන්න බෑ. යොදුන් තුනක් දිව්වා. දුවලා කිව්වා නැවතියන්තෝ අර අද කතාව වගේම. ඒක මන් නැවතිලා ඉන්නේ තෝ නැවතියා. ඊට පස්සේ කිව්වා මොකද්ද මේ මම නැවතිලා ඉන්නේ කියන්නේ. ඊට පස්සේ කිව්වා මම සංවර වෙච්ච කෙනෙක් මං නැවතිලා. උඹ අසංවර කෙනෙක් උඹ නැවතිලා නැහැ. ඊට පස්සේ කිව්වා උඹ කවුද? කිව්වා මං ගහේ ඉන්න දෙවියා. ඊට පස්සේ කිව්වා මං ඔබ වහන්සේට පූජාවක් තියනවා මේ. ඊට පස්සේ කිව්වා පූජාව සම්පූර්ණයි. ඔබ කිව්වත් 100ක් රජවරු ගේනවා කියලා. දැන් 99යි ඉන්නේ. එක්කෙනෙක් අඩුයි. කවුද ගේන්න ඕන කිව්වා? සුතසෝම ඕන කිව්වා. කියලා අතුරු දහංගලා ගියා. මට පුදුමේ අද කඩුවක් අමෝරාගෙන අඟුලිමාල දිව්‍ය බුදුරජාණන් වහන්සේ පිටිපස්සේ නේද? ඒ කාලේ පෝරිසාන්දය දුවලා තියෙන්නේ. ඒ දෙවියා තමයි මහා කශ්‍යප කුමාරයන් වහන්සේ. හරි පුදුමයි. ඒ කාලෙට බුදු කෙනෙක් වගේ මහා කස්සපයන් වහන්සේ කාලේ දෙවියන්. ඊට පස්සේ මොකද වුනේ? දැන් පෝරිසාදය කල්පනා කළා මේ මුළු ජම්බුද්දීපේ බලවත්ම රජුරෝ තමයි සුතසෝම රජුරෝ. හැම රජ කෙනෙක්ම අහවල් පෝය දවසේ නානවා. ඇයි මෙයා රජ කෙනෙන්නේ? ඒ නිසා ඒ පෝය හෙට එන්නේ. හෙට අනිවාර්යෙන් නානවා. නානකට වටේම රැකවල් හතක් තියෙනවා, කෙනෙකුට යන්න බෑ. නමුත් ඔය රැකවල් කරන්න පටන් ගන්න හවස මම උදේ යනවා කියලා උදේ පාන්දර ගිහිල්ලා පොකුණේ ඇතුලේ හැංගිලා හිටියා. සුත සෝම රජුරන්ගේ රාජධානිය. උදේ ඉඳලා දැන් අද උදේ ඉඳලා හවස රැකවල් කරන්නේ පව්ව දවුදේට නාන්න එන්නේ. පැය 24ෙම වතුර ඇතුලේ හිටියා. ඇඟ හීතල වෙන්නේ. ඇඟ හීතල වෙන්නේ. ඒකට හේතුව තමයි කියනවා මේ පෝරිසාදය, මේ අඟුලිමාලයන් සංසාරේ පසේ බුදුරජාණන් වහන්සේ නම සීතලෙන් ඉද්දී ගිනි අඟුරු කබලක් හදලා දීලා සීතල නිවන්න ගිනි තපෙන්න. උන්නාන්සේලා වඩිනකොට කබායක් පොරවලා පසේ බුදුවරුන් වැඩ ඉන්න තැනක උන්නාන්සේලාට දර හදාගන්න, දර කපාගන්න පොරවක් පූජා කළා. තවත් කාලෙක සංඝය පසේ බුදුවරු ගිලන් වෙලා ඉන්නකොට ඉඟුරු තිප්පිලි ආදී බෙහෙත් වර්ග පූජා කළා. ගිනි අඟුරු කබලක් පූජා කරපු පින, සීතල නිවන කබායක් පූජා කරපු පින, ඉඟුරු තිප්පිලි වාගේ සැර බෙහෙත් පූජා කරපු පින, අවශ්‍යතාවයට කප්පෝ මේ පොරව පූජා කරපු පින, සහ සංසාරීද්දී පසේ බුදුවරුන්ටත් සංඝයාටත් කිරිබත් පූජා කළා තිනවා කියන පින් පහ මුල් කරගෙන තමයි අඟුලිමාලයන් ඔච්චර තේජාන්විත වෙලා තියෙන්නේ. ඒ ශරීර හයිය කාටවත් නවත්තන්න බෑ. දැක්කද බල වඩන පින්කම්? ඊට පස්සේ පූජා ඒ විදිහට පූජා කරපු පින් ඇවිල්ලා සීතල වෙන්නේ ඇඟ. ඊට පස්සේ මේ කතාවේ තියෙනවා මේ අටුවා පොතේ, මම අටුවා පොතෙන් බලාගෙන මේ විස්තර කියන්නේ. ඊට පස්සේ තියෙනවා ඒ පෝරිසාදයා පොකුණ ඇතුළට ගිය ගමන් පෝරිසාදයා පොකුණෙන් එළියට එන ගල් මාළුව වරල් ගහලා නැහැ. එච්චර බය වෙලා ජලජ ජීවීන් බය වෙලා මේ සංසාරයේ අඟුලි මාලයන්ගේ තේජස. ඊට පස්සේ මොකද කළේ? එකපාරම රජ්ජුරුව නාන්ට පොකුණට බැස්ස ගවම්ම එකපාරම වතුරෙන් යකාවාගේ කඩුව අරගෙන මතු වෙලා ඒ සුතසෝම රජ්ජුරුවන්ගේ බෙල්ලෙන් අල්ලගෙන කරට දාගත්තා. වෙන හැම රජ කෙනෙක් මල්ලලා තියෙන කකුල් දෙකෙන් අල්ලගෙන තමයි කරට දාගෙන තියෙන්නේ. සුතසෝම රජ්ජුරුව බෙල්ලෙන් අල්ලගෙන කරට දාගත්තා. මමයි පෝරිසාදයා කියන උට සියලු දෙනා සීසුම් වුණා. අර රජතුමා කරී තියාගෙන සත්‍රියම් පාකාරයට බිම ඉඳලා පැන්නනේ උඩට. කොහොමද හයිය? වටේට ඇත් පන්තියේ තියෙනවා ප්‍රාකාරයෙන් ඇත්තුන්ගේ උඩට පැන්න ඇත්තු ගල් ගැහුණා. ඇත්තුන්ගේ උඩින් ආශ්‍රයම් පිට නැගලා වේගෙන් දිව්වා. අර වේගෙන් දුවන්න පුළුවන්, අල්ලන්න බෑ කාටවත්. ඊට පස්සේ අර යනකොට සුතසෝම රජුරුවන්ගේ කොණ්ඩේ වතුරේනේ, කොණ්ඩෙන් මේ වතුර වැටෙනවා. තව එක දෙයක් කියන්න බැරි වුණා. සුතසෝම රජුරේ දා නාන්ට යනකොට නන්ද කියලා බ්‍රාහ්මණෙක් ආවා ඉස්සරහට. ආ මොකද බ්‍රාහ්මණේ කියලා ඇහුවා. කිව්වා මම ගාථා හතරක් කටපාඩම් කරගෙන ආවේ ඔබ වහන්සේට කියන්න. අනේ සාදු සාදු ගාථා. කලින් බුදුවරුන්ගේ ගාථා කිව්වා. කාශ්‍යප බුදුරජාණන්සේ වදාළ ගාථා. ඉතින් බොහොම හොඳයි. ඇමතිවරුන්ට පැවරුවා මෙයාට හොඳට කණ්ඩ දෙන්න, බොණ්ඩ දෙන්න, ඉන්න තැනක් ඉන්න. මම නාල ආපු ගමම මේ ගාථා ටික අහන්න ඕන. ඒක තමයි මගේ ආසාව. ඊට පස්සේ ඒ අතරේ තමයි නාන්න ගිහිල්ලා ওই සිද්ධි වුණේ. දැන් අර කෙහෙවලු කඩාගෙන කරේ දාගෙන යනකොට අර කොණ්ඩෙන් වතුර වැටෙනවනේ. දැන් පෝරිසාදයට ඉස්සරහනේ පේන්නේ. යන ගමන් ඇහුවා, "ඒ උඹ බයට අඬනවද කියලා අර වතුර වැටෙන එක." ඊට පස්සේ කිව්වා, "මම බයට නෙවෙයි. බයට නෙවෙයි, පොරොන්දුවක් මතක් වෙලා" කිව්වා. දැන් ওই කතාව කියනකොට නුග ගහ ගාවට ඇවිල්ලා. නුග ගහ ගාව තිබ්බා. තියලා කිව්වා, "මොකක්ද උඹට මතක් වුනේ?" ඊට පස්සේ කිව්වා, "මාව මට මතක් වුනේ නන්ද කියන බමුණට. මම කිව්වා මං ගිහිල්ලා එන්නම් කියලා. ඒ ගාථා හතර අහන්න මං පොරොන්දුවක් දීලා ආවේ. ඒක ඉෂ්ට කරගන්න බැරි වෙනවා දැන් ඔබ මාව මරපු ගමන්." ඊට පස්සේ අතට ආවුන මේ රජවරු 100ක් මරණ මගේ බාරයක් තියෙනවා. දැන් උඹ මට අහුවෙච්ච වෙලාවේ පැනල යන්න හදන්න එපා කිව්වා. උඹට එහෙම එකක් කරන්න බෑ කිව්වා. ඊට පස්සේ කෝ නෑ මම අර ගාථා හතර අහන්නයි මට ආසාව තියෙන්නේ. සතා රස කියලා. ඒ කියන්නේ එක ගාතාවක් කහවණු 100ක් වටිනවා. එවැනි ගාථා හතරක් අහන්න ඕන කිව්වා. ඊට පස්සේ කිව්වා මේ පෝරිසාදය කියනවා එහෙම කොහොමද කරන්නේ? උඹ මගේ අතට අහු වුණාට පස්සේ යන්න හදන එක තරම් මෝඩකමක් තියෙනවද ආය? උඹ හිතුවද මම එහෙම මෝඩි කියවන්න කියලා? උඹ යවන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ කිව්වා මම මරණයට බය වෙලා නෙවෙයි. එම්බා පෝරිසාදය දරුවෝ ගැන හිතලත් නෙවෙයි. ධනෙ ගැන හිතලත් නෙවෙයි. මං නන්ද බමුණාට වෙච්ච පොරොන්දු සිහි කළා මේ හිතන්නේ. මං ඒ ගාථා ටික අහන්න ඕන මං එයාට පොරොන්දුවක් දුන්නා. ඊට පස්සේ පෝරිසාදය කියනවා මව මරු මුවින් මිදුන සුවපත් වූ මනුෂ්‍ය තෙමේ නැවත සතුරාගේ අතට පැමිණෙන්නේ. උඹ ගිහිල්ලා ආ එනවා කියලා මට වචනයක් කියනවනේ. මෙයා රජුරෝ කිව්වා මං ගිහිල්ලා එනවා අනිවාර්යෙන් එනවා. කිව්වා එහෙමත් මරු මුවින් මිදිලා ගිහිල්ලා ආයේ එයිද කියලා ඇහුවා. උඹ කවදාවත් ආයේ මං ගාවට එන්නේ නැහැ කිව්වා. කාම සම්පත් කැමති වී ඉන්න රජතුමනි පෝරිසාදයාගේ අතෙන් මිදිලා සිය මැදුරට ගිහිල්ලා ආයි ජීවිතය අත්හරින්න මං ළඟට එයිද? එන්නේ නැහැ. ඒ නිසා උඹට යන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ සුතසෝම රජුරු දාඩි ඇල්ලක්වත් දාන්න නැතුව බය නැතුව පැහැදිලි වචනින් කියනවා මම කවදාවත් බොරු කියන්නේ නැහැ. බොරු කියන කෙනා නින්දාවට පත් වෙනවා. ඒ නිසා මහරජ වාතය පර්වතයක් පුළුන් රොදක්සේ ගෙන යතුදු. කියන්නේ හුලඟක් ඇවිල්ලා මේ පර්වතයක් කොලයක් ගහගෙන යනවා වගේ ගහගෙන යන හුලඟක් ආවා. හඳ හිරු දෙක බිම වැටුණත් සියලු නන්දීන් උඩුගම් බලා ගියත් මම නම් බොරුවක් කියන්නේ. අපි අර උපමාවට කියන්නේ ඉර බටහිරින් පෑවුවත් මං නම් කියන්නේ නැහැ කියලා. මං බොරුවක් කිව්වොත් ඉර බටහිරින් පායයි කියනවා. ඒ කියන්නේ කවදාවත් වෙන්නේ නැති එකන්නේ. ඒ වගේ තමයි මේ රජුරු කියන්නේ කවදාවත් මං බොරුවක් කියන එක කියනවා කියන එක වෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා මේ ඒ රජතුමා එහෙම නිතර නිතර කියන උට පෝරිසාදයා අහස බැලී ගියද සයුර වියලී ගියද සත්වයන් දරා සිටිනා පෘථුවිය පෙරලී ගියද මහමෙර ඉදිරී වැටුණද මහරජ මම නම් බොරු නොකියමි. දැන් මේ තමයි අපේ මහ බෝධිසත්ව සුතසෝම රජුරෝ. සංසාරේ බොරු නොකියන්ට සසරේ ජීවිතවල අදිෂ්ඨාන කරගෙන ඉන්න හැටි බලන්න. අහස පැලිලා ගියත් ඉරහඳ බිමට වැටුණත් බොරුවක් කියන්නේ නැහැ කියලා අදිෂ්ඨානෙන් හිටියේ. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේගේ ධර්මයේ අදටත් යන්නේ වචනෙම්මයි. වචනෙම්මයි. පස්වග භික්ෂූන් වහන්සේලා පවා ධර්මයේ අහන්ට සූදානම් නොවී සිටියේදී අපේ බුදුරජාන් වහන්සේ වදාළේ නැද්ද? පින්වත් මහණෙනි මං කලින් ඔබට බුදු වෙලා කියලා කිව්වද කියලා? අනේ නැහැ කිව්වා. මම මේ පවසන්නේ ලෝතුරා සම්බුදු බවට පෙමුණුණා මං අමාබෙරේ වයන්නන් නුඹලා අහන්ති කියලා. සත්‍යයෙන්මයි ධර්මයේ දුන්නේ. ඊට පස්සේ පෝරිසාදයාට නොඒකායිරින් කරුණු කියනකොට පෝරිසාදයා කල්පනා කළා මේ රජතුමාට යන්න දෙනවද? කියන්නේ රජතුමාගේ තේජසට මෙයාගේ හිත නැමුණා. නැමිල කිව්වා මම යන්න දෙනවා. යන්න දීලා කල්පනා කරා මෙයා ආවේ නැත්තම් රජවරු 100ක් ගෙලේනේ ඕනේ. මම මගේ පත්ත කපලා ඒ ලේ ගන්නවා 100 වෙනි රජා වෙනුවට. පෝරිසාදයා කල්පනා කළා. එතකොට පෝරිසාදයා දෙවියන්ට දීපු වචනේ සත්‍ය රකින්න හිතන හැටි බලන්න. අද කාලේ මෙවැනි සත්‍ය රැකිලිකෝ. සත්‍ය රකින්නවා නම් ගෙවල් වල ප්‍රශ්න තියෙනවද? හැම එකාම බඳින්නේ මං රජා වගේ තියාගන්නා දෙයියෙක් වගේ තියාගන්නා. අනේ සුදු නෝනා වචනයක් මං කියන්නේ නැහැ කියලා හැම එකාම බඳින්නේ ඕම. මාසයක් ගිය තැන සුදු නෝනත් නැහැ මොකක්වත් නැහැ. මේ ඒක තමයි මේ ලෝකයේ සත්‍ය රැකිවි පොරොන්දු කියන ඒවා හැල්ලුයි. පොරොන්දු කියන ඒවා හැල්ලුයි. එක මැසේජ් එක යනවා ගොඩකට. මටත් දවසක් මැසේජ් එකක් ඇවිල්ලා. වැරදි ළමයි. ඇයි අර තියෙන නම්බර සෙට් එකටම යවනවනේ. තුරු කොච්චර මේ පොරොන්දුව කියන එක හැල්ලුවට ලක් වෙලාද. ඉස්සර පොරොන්දුවක් දුන්නොත් මේ බලන්න ඒ කාලේ පොරොන්දු රැකපු විදිය. ඊට පස්සේ රජතුමා මේ පෝරිසාදේ අත්හැරියා. රජතුමා ආපහු එන පොරොන්දුවෙන් ගියා. සේනාව සතුටු වෙලා එතාපිට නාවලා, මේ නාවලා එතාපිට කියලා සුවඳ කළ රජුරු මාලිගාවට ගෙනාවා. රජුරු සුවඳ පෙනින් නාලා ආපහු ඉක්මනට ගිහින් නන්ද බමුණා ළඟට. ඒ නන්ද බමුණා ළඟට ගිහිල්ලා සත්තාරහ ගාථා ඇහුවා. මං ඒක ඒ සත්තාරහ ගාථා බුදුරජාණන් වහන්සේ වදාළ ජාතක පාලියෙන් තියෙනවා. ඒ ගාථා මේ විදිහට තියෙන පිංගතුනි, ඒ රජ්ජුරුව ආපහු ආවේ ඒ ගාථා ටික අහන්න. ඒ ගාථා ටික තමයි සකිදේව සුතසෝම සබ්බි හෝති සමාගම සානං සංගති පාලේති නාසබ්බි බහූ සංගමෝ. සත්පුරුෂයෙක් එක බාරක් එක්ුණා ජීවිතේ වෙනස් වෙනවා යහපත් පැත්තට. අසත්පුරුෂයෙක් එක්ක නම් නැහැ. සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය සෝචේය හෝති න පාපියෝ කියනවා. සත්පුරුෂයෙක් සමග එක්ුණොත් එහෙම, මිත්‍ර වුණොත් එහෙම, ඒ බුද්ධ ආදී සත්පුරුෂයන්ගේ සද්ධර්මය දැනගෙන ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙන්න පුළුවන්, ලාමක කෙනෙක් වෙන්නේ නැහැ. මතක තියාගන්න පින්වත්නි, සත්පුරුෂය කියලා අද අපි තේරුම් ගන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිරිසිදුව කියලා දෙනවා නම්, යහපතේ යොදවනවා නම්, අයහපතෙන් ගලවනවා නම්, ජීවිතේට හැදෙන්න, ඒ වගේම ජීවිතේ දියුණු කරගන්න ධර්මයෙන් පෙන්වලා දෙනවා නම් හරි. මම මේ කාරණාව කියන්න හේතුව තමයි ගොඩාක් අපේ ජීවිතවල වැරදි අඩුපාඩු වෙන්නේ අපි දන්නේ නැති නිසා. ඒ වගේ භයානකකම, ඒ වගේ තියෙන නපුරු පැත්ත විපාක දන්නේ නැති නිසා මිනිසුන්ගේ අතින් පව් වෙන්නේ. හැබැයි ධර්මයේ කියලා දෙන, අවවාද දෙන, උපදෙස් දෙන කෙනෙක් ඇසුරු කළොත් එහෙම ගැලවෙන්න පුළුවන්. ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න පුළුවන්. අපේ ජීවිතයේ ලාමක බවින් මොහොතක් හෝ අපි වැළකීලා තියෙනවා නම් අනිවාර්යෙන් බලන්න සත්පුරුෂ ඇසුරක් නිසා. සත්පුරුෂ ඇසුරකින්මයි. ඒ නිසා මේ සෑයවල් වැඳ වැඳ මේ පින්කම් කර කර පතන්න පින්වත්නි, නිවන් දකිනා මොහොත දක්වා සත්පුරුෂ ඇසුරම වේවා කියලා. ඊළඟට තියෙනවා ජීරන්තිවේ රාජ රතා සුචින්තා අතෝ ශරීරම්පි ජරං උපේති. රජතුමාගේ රත්තරන් කරත් එද්දිරනවා. දැන් ඉස්සර රජවරු ගිය රත්තරන් කරත්ත කෝ දැන්? ඒ රත්තරන් කරත්තක් දිරනවා නම් අපේ ශරීරය ගැන කවර කතාද? සතංච ධම්මෝන ජරං උපේති සන්තෝ හවේ සබ්බි පවේදයන්ති. සත්පුරුෂයන්ගෙන් ධර්මයක් ඇහුවොත් ඒ ධර්මයේ දිරන්නේ නිවන කරාම ගෙනියනවා. ඇත්තටම පින්වත්නි, මේ ධර්මයක් අහලා අපි ගුණ ධර්මයක් දිනු කරගන්නවා නේද? ඕකමයි ඉතුරු. ගෙවලුත් දිරනවා, යාන වාහනත් දිරනවා, ළමයි ලපටිත් වයසට යනවා, හැම දෙයක්ම වෙනස් වෙවි යනවා. දැන් උදාහරණයක් මම කියන්න. මේ හදපු මේ උතුම් සොඳුරු මල් සෑය හිට උදේ වෙනකොට මල් පරවෙලා යනවා. මේ මල් පුන්කලස් හිට අයින් කරනවා. මේ සම්පූර්ණ මේ ස්ටේජ් එක හිට වෙනස් වෙනවා. ඒ වුණාට දැන් අපි වැඳ වැඳ සත්පුරුෂ ධර්මයක් උපදවනවා නම්, පිනක් උපදවනවා නම්, ඒක නම් එහෙම නැති වෙන්නේ නැහැ. ඒක එහෙම නැති වෙන්නේ නැහැ. මේ ඔක්කොම වෙනස් කළත් ඒක නැති වෙන්නේ නැහැ. ඒක තමයි සත්පුරුෂ ධර්මය. කුසල් උපදවන ධර්මය, පින් උපදවන ධර්මය. අනිත් හැම දෙයක්ම නැති වෙනවා. දැන් බලන්න, ඔයාලා ගෙවල් දොරවල් හදනේ වට මහන්සි වෙනේවා, දැන් ඔයාලා සාමාන්‍ය මොකක් හරි ගෙදර වැඩක් තිබ්බනම් රෑ එළි වෙනකල් ගෙදර වැඩක් පැත්තක දාන්න උදාහරණයක් ගත්තොත් වෙඩින් එකක් දිනවා කියලා හිතන්න. හා මේ නිදි මරාගෙන ගෙවල් සුද්ධ පවිත්‍ර කරගෙන කැවිලි පෙවිලි හදාගෙන රෑ එළි වෙනකල් නිදි වරනවා නේද? එතකොට අවසානේ ගින්දර කසාද අවුල් වෙලා ප්‍රශ්න. නමුත් නිදි වරාගෙන ඒ දුකට වෙහෙසෙන හැටි, මේ නිදි වරාගෙන දුකෙන් නිදහස් වෙන්නයි වෙහෙසෙන්නේ. ඒ නිසා වෙහෙස දරාගෙන, අපහසුතා දරාගෙන දුක්වලින් නිදහස් වෙන්න ධර්මය අහන්න කාලේ. මේක වින්වන්නේ මේ ලෝක ධාතුව තුළ බුදුරජාණන් වහන්සේගේ ශාසනයමයි. මෙච්චර කුසල් අහන්නේ පැය ගණන් වරු ගණන්. ඇයි රැය එළි වෙනකල් බණ කියලා තියෙනවා ලංකාවේ? ඒත් මිනිස්සු ඇහුවනේ. ඒ නිසා එහෙව් සිංහල ජාතියක ලේ අපිට තියෙන්න ඕන. ඒ නිසා සිංහල ජාතියක ලේ තියෙනවා නම් මේ සියලු ධර්මය අහයි නිදා ගන්න නැතුව. නිදි කිරා වැටුනොත් හදිසියවත් ඉමීට බලන්න ලේවල මොකද්ද රිපෝට් එක කියලා. මොකද සිංහල ජාතියක් රැයක් පහන් වෙනතුරු ඒ කාලේ බණ අහලා තියෙනවා කොතේකෝ. ඊට පස්සේ ඊළඟ ගාථාව තියෙනවා, නබංච දූරේ පටවිංච දූරේ පාරං සමුද්ද තදාහ දූරේ, අහසයි පොළොවයි ගොඩාක් දුරයි. ඒ වගේම සාගරේ එතරයි මෙතරයි ගොඩාක් දුරයි. තතෝ හවේ දුරතරං වදන්ති සතංච ධම්මං අසතංච රාජ. සත්පුරුෂයාගේ අසත්පුරුෂයාගේ කතා අහසට පොළොව වගේ දුරයි කියනවා. එතරට මෙතර වගේ දුරයි කියනවා. ලං වෙන්නේ නැහැ කියනවා. දැන් හොඳට බලන්න. එතකොට බලන්න, දැන් ෆෝන් එක ගත්තොත්, ටීවී ගත්තොත්, එක එක channel ගත්තොත් මේ ඔක්කොගෙම ඔයාලගේ ජීවිතේට ලැබෙන දේවල්, සද්ධර්මයෙන් ඔයාලට ලැබෙන දේවල් කොච්චර වෙනස්ද? චිත්‍රපටයක් ගත්තොත් එහෙම මරාගෙන මැරිලා හරි තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගෙනillaත් තියෙනවා. හොඳට බලන්න, ගුණධර්ම නැසාගෙන තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්නේවා තමයි පේන්නේ. පත්තරවල නවකතාවල පේන්නේ. නමුත් සත්පුරුෂ ධර්මයේ කොච්චර වෙනස්ද ඒවට වඩා? අහසට පොළොව වගේ කියලා. ඉතින් මේ ගාථා හතර තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් ඉතුරු වෙලා අර නන්ද කියන බ්‍රාහ්මණය කිව්වේ. ඉතින් බැලුවන් රජතුමා ප්‍රීතියට පත් වුණා. මේ ප්‍රීතියට පත් වෙලා බැලුවා මෙයා දිහා රජකමට සුදුසුදු කියලා රජකම තෑග්ගට දෙන්න. වයසට ගිය බමුණේ රජකමට සුදුසු නෑ. බැලුව අංග විද්‍යාව කොම් බලලා ධනේ තමයි මොහුට ගැලපෙන්නේ කියලා එක ගාතාවකට දාහා ගානේ කහවනු දීලා මේ රජුරු කිව්ව, අද ඉඳලා ඔකට සත් මේ 100ක් වටිනා ගාතා කියලා කියන්න එපා, 1000ක් වටිනා ගාතා කියලා කියන්න කිව්වා. ඉතින් ඒ කාලේ මහා බෝධිසත්වයෝ සුතසෝම රජුරු වෙලා ඉඳින් බුදුබණපත දරාගෙන ඇවිල්ලා රජ්ජුරුවන්ට කියන නන්ද බමුණා තමයි අපේ බුද්ධ ශාසනේ ආනන්ද තෙරුම්. ඒ කාලෙත් බණ කියන්න ආසයි. ඒ කාලෙත් බුද්ධ ශාසනේ නැති වෙලා ගිය කාලෙක ගාථා හතරක් හරි මතක තියාගෙන හිටපු කෙනා නන්ද බ්‍රාහ්මණයා. හරි පුදුමයි. ඒ වාර සංසාරය යන හැටිනේ බලන්න ඔයාලට ගාථා හතරක්වත් පාඩම්ද කියලා. ඊට පස්සේ මේ ගාථාල සතුටු වෙලා ඉතින් පියරජතුමා එකට නෝක්කඩු කිව්වා. පියරජුරුව කිව්වා, ගාථාවකට මේ ලෝකේ කහවණු දහක් දෙන්නේ කවුද බං කියලා. දැන් මෙතන කියනවා, මම දැක්ක මේ අටුවාවේ තියෙනවා, පුදුමයි කියනවා, අර මේ සුතසෝම රජුරෝ පෝරිසාදයාගෙන් වෙන් වෙලා ඇවිල්ලා නන්ද බමුණාගෙන් ගාථා අහනකොට කහවණු දහහක් දුන්නානේ 100ක් වටින එකට. ඒතකොට තාත්තයි රජ පැලැන්තියේ කට්ටිය ඇවිල්ලා ඇහුවා, කියන්නේ ඇයි කහවණු දහහක් දුන්නේ කියලා. මිසක්කා පෝරිසාදයකින් ගැලවිලා ආපු එක පුදුමයි කියලා ඇවි නැහැ කියනවා. අර මිනිස්සයා බේරිලා ආපු එක ඇහුවේ නැහැ කියනවා. කහවණු දහත් දුන්න එක ඇහුවා කියනවා. මට ഇതുගුණ මතක් වුණා සමහර ගෙවල් වල. මිනිස්සයා ගෙදරට එමුට කීයක් ගෙනාවද කියලා අහනවා මිසක්කා ඒ මිනිහා වින්ද දුක් කවුරුත් බලන්නේ. තේ වතුර ටිකක් දෙනවද? වින්ද දුකම ඒවත් පැත්තකට දාන්නකෝ. රට ඉඳලා මිනිස් වෙනකොට මට ওই ධර්ම ප්‍රචාරයට යන්න අවස්ථාව ලැබුණා. ওই ගෘහ සේවිකාවන් ඉන්න රටවල් වල දුක හිතෙනවා. පව් විඳින දුක්ඛන්දරාවෙහි දරු ඈත තියලා ඊළඟට කාත් කවුරුවත් නැති තැන්වල පොඩි තැනකට කොටු වෙලා නන්නාදුන රටක් නොදන්නා භාෂාවක් එහෙම වෙලා කඹුරලා කඹුරලා හම්බ කරගෙන මෙහෙ එනකොටම හතර වරිගෙම රොත්ත කනවා මොනවද ගෙනාවේ කියලා. බලන්න ওই රට ගිහිල්ලා එන අය. පව් එකෙක් අහන්නේ මොනවද වින්ද දුක. අනේ ඇත්තටම මම මේ රටවල් වලට ගිහිල්ලා දැක්ක දේවල් අනුව මට නම් හිතුණා රට ගිහිල්ලා එන කෙනෙක්ගෙන් සත 25ක් ඉල්ලන්න හොඳ නැහැ. එයා සතුටින් දෙන දයක් ගත්තොත් මිසක්ක රුපියලක්වත් ගන්න හොඳ නැහැ. එච්චර දුකක් මේ මිනිස්සු විඳිනවා. මේ රටවල් වලින් ගිහිල්ලා. ඒ නිසා මේ දරුවන්ද කියන්නේ මේ දරුවෝ නිසා අම්මලා අපව රට යවන්න එපා. රස්සාවක් කරපල්ලා මේ පෝන් නොබෝ බයින් නැතුව. කීයක් හරි හම්බ කළා දෙමව්පිය පෝෂණය කරපල්ලා. මට ඒ රටකදීන් හම්බුණා අවුරුදු 85ක් වයස ඇති අම්ම කෙනෙක් අදටත් රටට වැඩ කළා දරුවන්ට සල්ලි යවනවා. දරුවන්ගේ වයස අවුරුදු 60යි 70යි මොනුබුරෝ සහිත පවුලක් නඩත්තු කරනවා පිටරට මිනිසුන්ගේ රිදී හොදවදා අවුරුදු 85ක අම්ම කෙනෙක්. එකෙක් දුක් ගැනවිලි හොයන්නේ නැහැ. ඒකයි කරුණාවක් මෛත්‍රිය. මේවට සලිත විය යුතු නැහැ, කම්පා විය යුතු නැහැ, අදෝනා කිය යුතු නැහැ. මක් නිසාදයක් මේ බලන්න. ගෞතම බුදුරජාන් වහන්සේ 15 වෙනි කලින් සංසාරේ මේ මිනිසුන්ගේ තිබිලා තියෙනවා අර මිනිසෙක් ගැන හිතන්නේ නැති එක. කහවණු දහක් දුන්න එක ඇහුවා කියනවා පෝරිසාදයාගෙන් ගැලවිලා ආපු විදිය හැවෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ කොමාරි ඒකත් සුතසෝම රජුගේ ධර්ම කතාවෙන් සංසිඳවලා සම්පූර්ණ රාජ සම්පත්තිය පිරිසට දීලා සුතසෝම රජුරුවන්ගේ දහම් කතාවෙන් පිරිස නතර කරලා ආපහු පෝරිසාදය සොයාගෙන යනවා. ඊට පස්සේ දැන් රජතුමා අර විදියට අර රාජ පිරිස එකතු වෙලා අර ඇයි 1000ක් දෙන්නේ කියලා අහද්දී රජුරුව කියනවා මම පුදුම විදියට කියනවා ආසා මේ දහම් කතාව අහන්න. මම ගංගාව වලින් තෘප්තිමත් නොවන සාගරයක්සේ දහං කතාවෙන් මා තෘප්තිමත් වෙන්නේ නැහැ කියනවා. මේ තමයි ඊළඟට බුදු වෙන කෙනා. එහෙනම් මොකක් හරි නිවනක් දකින්න සංසාරයෙන් නිදහස් වෙන්න බීජයක් හරි හිතේ තියෙනවා නම් බණ ඇහිල්ලෙන් තෘප්තිමත් වෙන්නේ නැහැ. දැන් ඇති කියලා හිතෙන්නේ නැහැ. අහන් දහන් දාසයි. සාගරයක් ගංගාව වලින් තෘප්තිමත් වෙන්නේ නැහැ වගේ. ගින්දරට කොච්චර දැර දැම්මත් ගින්දර ඇති කියනවාද? ඒ වගේ කියනවා සුතසෝම රජුරු බණහඬ තියෙන ආසාව. ඊට පස්සේ කියනවා මට කවුරු හරි 16ක් කියනවා නම් බණපදයක් මම ඒ 16ට වැඳගෙන බණහඬ කැමතියි කියනවා. ආන්න බලන්ට විමුක්තියක් ලබන අයගේ සංසාර පුරුදු මේ විදියට විස්තර කරලා ඔන්නේ රජකමත් දරුවන්ට පවරලා ඔක්කොම කරුණාකරලා කියලා. ඉතින් සියලු දෙනා විරුද්ධ වුණා. යන්න දුන්නේ නැහැ. ඒ සියලු විරුද්ධකම් පසක දාලා මේ රජතුමා තනියම මහවණේට යනකොට සියලු දෙනා පිටිපස්සෙන් අඬ අඬ ඉන්න පටන් ගත්තා. යන්තිපා රජතුමනි අපි සේනාව පිටින් එනවා කියලා. ඊට පස්සේ කියුවා මම සත්‍යයක් කියලා ආව ආපහු එනවා කියලා. මට සත්‍ය රකින්න දීපල්ලා. මට ඒ රජකමට වැඩිය සත්‍ය රකින්න එක වටිනවා කියලා. එහෙම කරලා ඒත් එන්නේ නැහැ, මිනිස්සු ඔක්කොම එනවා. ඊට පස්සේ දණ්ඩක් අතට අරගෙන ඉරක් ගැහුවා. පොළොව ඉරක් ගහලා කිව්වා, නැවත යන්නilla එන්න එපා මෙතනින් එහාට කියලා. රජුරු එතනින් එහාට ගියේ. පින්වත්නි, ඒ පිටිපස්සෙන් ආපු පිරිස අද බුදු පිරිස. එදා බෝධිසත්ව කාලෙත් යම් සීමාවක් පනවලා එපා කිව්වොත් එතනින් එහාට යන්නේ නැහැ. ඒ පිරිස පින් පුරවාගෙන ගෞතම බුද්ධ ශාසනේ මහාන වෙලා බුදු මුවෙන් සිල්පද පනවද්දී ඒ මහා ශ්‍රාවකයෝ සිල්පදවල සීමාව ඉක්ම යන්නේ. ඒවා සසරේ පුරුදු කරපේවා. මෙහෙමයි ඒ බුදු පිරිස එන්නේ. තනිවම මහවණේට ගියා. පෝරිසාදයා හිතුවා මහා පුදුමයක් නෙව. මේ මහරජා තනියෙන් එනවනේ. ඒ වෙනකොට ගිනි දල්වලා අර පූජාව තියන්න, මිනි මරන්න, ගින්දරේ පුච්චන්න, ඒ මිනි පිච්චෙන ගඳ ගහට ගස්වන්න ගිනි මැල ගහලා අර රජා එනකල් බලාගෙන හිටියා. හැබැයි රජා නාවොත් තමන්ගේ පත්ත කපලා ලේ දෙන්න තමයි රජා දැන් සූදානම. පෝරිසාදයා ඊට පස්සේ රජුරු දැක්ක ගමම සතුටු හිතුණා, මේ මිනිස්සු ආවනේ කියලා. සතුටු හිතලා කිව්වා, හරි මේ කියනවා එම්බා පෝරිසාදය, මම මගේ කෘත්‍ය ඉෂ්ට කරගත්තා, බණ ඇහුවා, දැන් මගේ කටයුතු ඉවරයි. මං දෙමව්පියන්ට දරුවන්ට මුළු රාජ්‍යෙම යුතුයකම් ඉෂ්ට කරලා ඉවරයි, මාව මරා ගන්න කිව්වා දැන්. ඊට පස්සේ පෝරිසාදයට පුදුම හිතුණා, මෙච්චර මෙහෙම තේජසක් තියෙන අර ගාථා ඉගෙන ගත්ත නිසා වෙන්න ඇති, මටත් ඕවා අහන්න නැත්තම් හොඳයි. ඇයි දැන් මෙයාත් දන්නවනේ අර මන්තර වලින් එක එක දේවල් වෙනවා කියලා. ඇයි දැන් මං තමන්ගේ කකුලට බලයක් ආවේ? මෙයා හිතුවා ඒ නිසා මේ ඉගෙනගත්ත ගාථා වලින් මරණයට බය හිතෙන්නේ නැති මොකක් හරි වෙනවා ඇති, මටත් උගන්වන්න කිව්වා. ඊට පස්සේ කිව්වා, මට දැන් ඔබ අහුවෙලා ඉවරයි, මට පස්සෙත් කන්න පුළුවන්, ඉස්සෙල්ලා මට ගාථා කියලා දෙන්න කිව්වා. ඊට පස්සේ සුදසෝම රජුරු කිව්වා, ඒ පෝරිසාදය තෝ මහා පාපී මිනි මස් කකා ඉන්න අසත්පුරුෂේ පාපතරේ තොට මේ වාගේ උතුම් බුදුරජාණන් වහන්සේලාගෙන් ආපු උතුම් ගාථා තොට අහන්නවත් සුදුසු නෑ කිව්වා. ඒ නිසා මම කියන්නේ නෑ කිව්වා. උඹට සුදුසු නෑ කිව්වා ඒ ගාථා අහන්න. ඊට පස්සේ කිව්වා, ඒව ඇහුවා කියලා උඹට තේරුමකුත් නෑ කිව්වා. ඊට පස්සේ කිව්වා, යමෙක් මාංශ හේතු කරගෙන මුව දඩේ මේ හැසිරෙද්ද, ආත්මార్థය හේතු කරගෙන යමෙක් මිනිසකව නැසයිද, ඒ දෙදෙනාම පරලොව සමවෙති. ඔබ කුමක් හේන් මා අධර්මිකයෙකු කොට කියන්නවුදයි පෝරිසාද ඇසිය. කියනවා යම් කිසි කෙනෙක් මස් කන්න ඕනකමට මේ දඩේ මේ ගිල සත්තු මරාගෙන කනවා. මමත් වර ගින්නට මිනිස්සු මරාගෙන කනවා. එතකොට ඔබගේ රාජ්‍යයේ තින්නවා නම් දඩයන් කරන අය මම මිනිස්සෙක් මරාගෙන කෑවට මොකද? ඔක්කොම කරන්නේ බඩ විතර රැකගන්න එකනේ. ඒ නිසා මට අධර්මිකයා කියලා කියන්න එපා කිව්වා. එතකොට එහෙම කියනකොට ඊට පස්සේ කිව්වා, මතක තියාගන්න කිව්වා, රජවරුන්ගේ නීතිවලක් තියෙනවා කිව්වා. මස් වර්ග පහක් කන්න පුළුවන්, මස් වර්ග පහක් කන්න බෑ නියපොතු පහක් තියෙන සත්තුන්ගේ කියලා. ඒ තමයි ශාස්ත්‍රීය වල තියෙනවා පංච නක සත්වයන්. හාවා, ඉත්තෑවා, ඉබ්බා, ඉදිබුවා, තලගොයා යන මේ සත්වයෝ පස් දෙනා අනුභව නොකළ යුතු රජ කෙනෙක් කන්න හොඳ නැහැ කියන. ඒක රජතුමාගේ න්‍යායවල වල තියෙනවා කියන. අනිත් සත්තු කන්න පුළුවන් කියන. ඉදිරි ওই රාජ්‍ය ධර්ම වල තියෙන මස් කෑවට කමක් නැහැ කියලා. ඉතින් මමත් මස් කනවා කියෝ. ඒ නිසා මට අධර්මිකය කියලා කියන්න එපා කියෝ. ඊට පස්සේ කියනවා රජතුමනි, මේ සුතසෝම රජුරකව රාජ්‍ය ධර්මයේ පැත්තක තියාපන් කිව්වා. ඔය රාජ්‍ය ධර්මයේ කියන එක ඔය විදිහට කරන්න ගියොත් නිරේ කිව්වා උපදෙන්නේ. මට ඔක්කෝටම වැඩිය සත්‍යය වටිනවා කිවවා. මට ඔක්කෝටම වැඩිය සත්‍යය වටිනවා කිවවා. රාජ නීතියටත් වැඩිය ඇත්ත වටිනවා. ඉතින් ඒ නිසා සුදුසු කෙනාටයි සුදුසු ධර්මය දෙන්නේ කිව්වා. ඊට පස්සේ කියනවා රජතුමා කියනවා පොළොවේ යම් මේ රසය වේද ඒ රස අතුරෙන් සත්‍ය මිහිරි රසයයි. යම් හේකින් සත්‍යයේ පිහිටා සිට මහන බමුණෝ ජාති ජරා මරණ පරතරයට යෙද්ද සුදසෝම රජතුමනි ඒ උතුම් ධර්මයේ තමයි මම ඇහුවේ. ඒක සුදුසු කෙනාටයි දෙන්නේ. ඊට පස්සේ ආයෙ කන්නලව් කරනවා. බෝසතාණන් වහන්සේ ඉදිරියේ පෝරිසාද පියුම් පිපුණු පිපුණු කුසුමං මෙන්ද පූර්ණ චන්ද්‍රයා මෙන්ද මොහුණ ඇතිව සිටින සුතසෝම රජ්ජුරුවෝ අඟුරු සෑයද ඇද නූලද පිරිමදමින් බලබලා ඉන්න මේ දැන් ගින්දර දාලා කඩුව ගාන ගමන් තමයි කියන්නේ. එතකොටත් අර සුතසෝම රජ්ජුරුවන්ගේ මෝනේ වෙනසක් නැහැ. තවත් ආස හිතුණා මේ ගාථා හතර මොකද්ද කියලා ඉගෙන ගන්න. ඊට පස්සේ කියනවා මහරජතුමනි පෝරිසාදයා වුණ මං අතින් මිදිලා ගිහිල්ලා ආපහු මල් ළඟට ආවා. මරණයට බයක් පේන්නේ නැහැ. ඒ නිසා මොකද්ද මරණයට බය නැති වෙන්න හේතුව? කියනවා මා විසින් නොයේක් විදිහේ ඇත්ත සත්ක්‍රියා හොඳ දේවල් කරලා තියෙනවා. යුතුකම් ඉෂ්ට කරලා තියෙනවා. දන් දීලා තියෙනවා. කුසල් කරලා තියෙනවා. අම්මන්ට තාත්තට සලකලා තියෙනවා. අමුදරුවන්ට සලකලා තියෙනවා. රටවැසියන්ට සලකලා තියෙනවා. මං විසින් යුතුකම් ඉෂ්ට කරලා තියෙනවා. මට මරණය ඉදිරියේ බය වෙන්න දෙයක් නැහැ කියලා. දැන් බලන්න මරණය ඉදිරියේ බය වෙන්නේ නැතුව ඉන්න නම් ඒ තමන්ගෙන් වෙච්ච යහපත් දේවල් සිහි කරන්න ඕන. මං ඒකයි අර පහුගිය දවස්වල නිතර ධර්ම දේශනාවලට කලි මරණය ඉදිරියේ සූදානම් වෙන්න කියලා. ගොඩාක් අය කියනවා මැරෙනකොට මොනව මතක් වෙයිද දන්නේ නැහැ කියලා. ඒ වුණාට එකෙක්වත් මැරෙනකොට මතක් කරන්නේවා සිහි කරන්නේ නැහැ. එතකොට මැරෙනකොට මොකක් මතක් වෙයිද දන්නේ නැහැ කියන අයට ඒකාන්තයෙන්ම මොකක් මතක් වෙයිද දන්නේ නැහැ. මරණයේදී මම මේවා සිහි කරනවා කියලා සිහි කරන්න දේවල් ටිකක් හිතේ තියාගෙන ඉන්න. නහයට පොල් ගින්දක් දාලා බදන්ඩ ඇඟ වෙනස් වෙලා යන හැටි. ලෙඩ ඇඳට ගිහිල්ලා මේ නහයවල් වලින් පොල් ගින්දවල් මේ බට දාන්නේ. නහයෙන් පොල් ගින්දක් ගියාට පස්සේ ඉවස ගන්න බැරි, මැස්සෙක් ගියාට පස්සේ ඉවස ගන්න බැරි කෙනාට නහයෙන් බට දාලා මර ඇඳේ ඉන්නකොට බන සිහි කරන්නේ කොහොමද? එතකොට මොකක් හරි මතක් වෙයි. ඔළුවේ ගැක්කුමක් හැදෙනකොට කවුරුත් කතා කරනවට කැමති නෑ, ළඟට කවුරුත් එනවට කැමති නෑ, මෙහෙම ඇඟවත් අල්ලනවට කැමති නෑ. ඔක්කොම අය කියනවා ධර්මාශෝක රජුරුව පවන් සලසලා ඉන්නකොට ඒ චාමරේ චූටියට තියෙන කෙන්දක් වගේ ඒ කෙන්දක් වැදිලා රජුරවන්ට තරහ ගිහිල්ලා නරක තැනක ඉපදුනා කියලා මේ ගෙවල් වල ආච්චි අම්මලා කියනවා. ටිකක් හිතාපල්ලාකෝ මිනිසුනි, ඒ වැදුනේ චාමරයක කෙන්දක්. අද ඉස්පිරිතාලට ගියාට පස්සේ චාමරයක කෙඳි නෙවෙයි බට තමයි වැදින්නේ. ඇඟ උඩ නැගලා මෙහෙම තද කරනවා. කර්කස පහස. ඒ වාගේ වෙලාවක තරහව වෛරයක් ආවොත් යයිද හොඳ ලෝකවල? දැම්ම තුනුරුවන් සීකරනට පුරුදු වෙලා හිටියොත් දැන් මේ රජ්ජුරුවන්ගේ මූණේ බය නැත්තේ රජ්ජුරුව කරපු කුසල් සිහි කරනවා. කියනවා මම කරපු කුසල් සිහි කරනකොට මට මරණයට බය හිතෙන්නේ නැහැ කියනවා. ඒ නිසා මම බුදුරජාණන් වහන්සේ සරණ ගියා, ධර්මයේ සරණ ගියා, සංඝරත්නයේ සරණ ගියා, තුනුරුවන් සරණ ගියා. මම මෙහෙම කුසල් කළා, පැය ගණන් වරු ගණන් මම බණ ඇහුවා, සෑය බෝධිය වෙහෙර වැන්දා, මල් ස්තූප දැක දැක කඳුළු සලසලා වැන්ද කෙනෙක් මම මැරුණාට පස්සේ නරක ලෝකෙ කියන්නේ මාගේ උපත සත්පුරුෂයන් ළඟ වේවා කියලා ඒ හිත හදාගෙන තියෙන්න ඕන. ගිහිල්ලා ලෙඩ ඇඳේ දාලා මල කඳ බට ගහලා අතපය පොඩි කරනකොට උඹලා ඕන එකක් කරගනින්ලා කියලා අර වචන ටික සිහි කර කර ඉන්න හයියක් තියෙන්න ඕන. ලේසි නෑ. නිකම් මේ චූම්පාන් කාලා නිකන් එහෙම මැරිලා යන්න බෑ. ඇත්තරම පින්වත්නි මොහොතක් හිතන්නකෝ අපි කොහොම මැරෙයිද කියලා. අපිට මුණ ගැහිලා තියෙනවා පන පිටින් පණුව ගහලා ඇඟ. මැරිලා නෑ ඇඳීම පණුව ගහලා. උදේට සුද්ධ කළා අනිත් පැත්ත ගහනවා ඒ පැත්තේ පණුව. මම දැකලා තියෙනවා පන පිටින් ඇඟින් ඇස් වලින් කටෙන් නහයෙන් පණුව වැටෙනවා. මට අර මෑණි කෙනෙක් ඇවිල්ලා කිව්වා හාඳුරනේ මේ මේමත් සංසාරය අපේ මහත්ය තවම ජීවතුන් අතර කිව්වා රෑට බඩේ කැක්කුමක් හැදෙනවා කිව්වා. වැසිකිළියට ගිහිල්ලා ඉඳගත්ත ගමන් පණුව වැටෙන්න ගන්නවා කො එළි වෙනකන්. ආයේ ඉර නැගෙනකොට සුව වෙනවා කිව්වා. ආයේ අඳුර වැටෙනකොට වැසිකිළිය යනවා නැගිටින්න බෑ. එළි වෙනකල් පණුව වැටෙන ඇඟේ. පිටිපස්සේ ඔය ධර්මය අහපු අම්ම කෙනෙක් ඒකනම් කර්මයක් මොකක් හරි කර්මයක් වෙන්නේ නැති. ධර්මය අහපු අම්ම කෙනෙක් කියපු විස්තරයක්. ඔය වගේ එක එක තැන්වල වහුම් කරගෙන කොච්චර ඇතිද? වයසක අම්ම කෙනෙක් බලු කූඩුවේ දාලා තියලා වීඩියෝ කරලා රටටම පෙන්වුවා නේද? දැක්ක නිසානේ. නොදැක්ක බලු කූඩුවලම වයසක උන්දලා මැරිලා යනවා ඇති. බන සිහි කර කරද? කුසල් සිහි කර කරද? කටින සිහි කර කරද? මේ වන්දනාවල් සිහි කර කරද? හත්මුතු පරම්පරාවකට වෛර කර කර යක්කු වෙලා යක්ෂණිය වෙලා නයි පොළොංගු වෙලා ඇවිල්ලා තොපෙන් පලිගන්නේ කියලා සාප කර කර බලු කූඩු වල මැරෙන්නේ මිනිස්සු. නිකම් මේ මේ කලිසම් කොටවල් ගහලා සුකුරුද්දම් පාරේ යනකොට නිකං අමෝතු ලෝකයක් වෙලා අපිට හිතෙන්නේවත් නෑ අපි කොහොම මැරෙයිද කියලා. ඇත්තටම කොහොම මැරෙයිද දන්නේ නෑ. පොඩ්ඩක් කල්පනා කරන්නකෝ. මරණය ඉදිරියේ බය නොවෙන්න නම් කරපු කුසල් සිහි කර කර ඉන්න ඕන. ඉතින් රජ්ජුරුව කියනවා මම කරපු කුසල් මට මතක් වෙනවා මට බය හිතෙන්නේ නැහැ කියනවා. ඉතින් පෝරිසාදය තවත් පුදුම වුණා. පුදුම වෙලා කිව්වා මිත්‍රය මේ සුතසෝම රජතුමනි ඔබ සත්පුරුසයි ඥානවන්තයි. ඉතින් රජතුමනි ඔය විදියට ඉන්න කෙනෙක් මැරුවොත් එහෙම මගේ හිස හත් කඩකට පැලෙයි. රජතුමනි මං ඔබෙන් අහන්නේ මේකයි. සත්‍යවාදී කෙනෙක් සත්‍යවාදී කෙනෙක් මැරුවොත් එහෙම හොඳ නෑ. ඒක හලාහල විස කෑව වගේ. ඔබ සත්‍ය රැක්කා මමත් සත්‍ය රකිනවා. මට ඔබව මරණ එක සුදුසු නෑ. ඔන්න දැන් තමයි නුවණ පෑදී පෑදී එන්නේ. ඊට පස්සේ කියනවා රජතුමනි ධර්මයේ අහලා මිනිස්සෙක් හොඳ නරක තේරුම් ගන්නවා. ඒ නිසා ඔබත් ඔය ගාථා හතර මට කියන්න මට තේරුණොත්. ඒ පෝරිසාදය කිව්වා මට තේරුණොත්. ඒ නිසා හොඳ නරක තේරුම් ගන්නේ ධර්මයේ අහලා ඔය ගාථා හතර මට කියන්න. ඊට පස්සේ සුතසෝම රජුරවන්න තේරුණා දැන් සුදුසුයි මේ ගාථා කියන්න කියලා. මං ඒ ගාථා දැන් කියන්නම් කියනකොට දෙව්ලොව දිවිවරු සාදුකාර දීගනේ ගාථා අහන්ඩ ඉඳගත්ත කියන. අමේ සැදී පැහැදී සිටගත්ත කියන. ඇයි අර මිනී මරණ පෝරිසාදයකුට ගාථා කියනවා අහන්ඩ. ඒ ගාථා හතර රජ්ජුරුවෝ කියල දෙනවා පෝරිසාදයට. මොකද්දේ ගාථා හතර කියනවා සකිදේව සුතසෝම සබ්බිහෝදි සමාගමු සානං සංගති පාලේති නාසබ්බි බහූ සංගමු. එක සත්පුරුෂයෙක් හම්බුනොත් ඇති කියනවා ජීවිතේ හොඳ පැත්තට ගන්න. අසත්පුරුෂයෝ 100ක් හම්බුනත් මිනිස්සෙක්ගේ ජීවිතයක් හොඳ පැත්තට නම් එන්නේ නැහැ. සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය සෙයෝ හෝතින පාපියෝ කියනවා. සත්පුරුෂයන් සමගමයි එක්මෙන්න ඕන. සත්පුරුෂයෝමයි ඇසුරු කරන්න ඕන. සත්පුරුෂයොත් එක්කමයි යාළු වෙන්න ඕන. සත්පුරුෂයන්ගේ සද්ධර්මයේ දැනගත්තට පස්සේ එයා ශ්‍රේෂ්ඨ වෙනවා උත්තම වෙනවා. ඔබගේ ජීවිතත් ශ්‍රේෂ්ඨ වෙන්න නම් උත්තුම වෙන්න නම් සත්පුරුෂය ඇසුරු කරන්න ධර්මය හඬ. ඊළඟට කියනවා ජීරන්ති වේ රාජ රතා සුචින්තා අතෝ ශරීරම්පි ජරං උපේති. රජතුමාගේ රාජ රතේ පවා දිරලා යනවා. මේ ඇඟ ගැන කවර කතාවද? සතංච ධම්මෝන ජරං උපේති සන්තෝ හවේ සබ්බි පවේද යන්ති. ඒ සත්පුරුෂයන්ගේ ධර්මය නම් දිරන්නේ. මේකෙන් කියන්නේ පින්වත්නි, ඇඟ ගැන බඩ ගෝස්තරය ගැන විතරක් හිත හිතා ඉන්න එපා කියලා. මේ මනස ගැන හිතන්න කියලා, දහම ගැන හිතන්න කියලා, කුසල් අකුසල් ගැන හිතන්න කියලා. දැන් ඔබ බලන්න ඇඟ ගැන නෙවෙයිද හිතන්නේ කියලා. එක දවසයි බණ අහන්න එන්නේ. නමුත් ඉස්පිරිතාලේ කී ගමනක් යනවද කියලා බලන්න. ඉස්පිරිතාලේ කී ගමනක් යනවද? බණ අහන්න කී ගමනක් යනවද? දැන් මේ හොඳ දොස්තර කෙනෙක් අල්ලලා ඒ දොස්තර මොන ගහින්ද සමහරවට තුණ්ඩුවක් ගන්න වුණොත් රෑ පාන්දර ගිහිල්ලා ඉන්නේ නැද්ද නිදි මරාගෙන තුණ්ඩුවක් ගන්න? මේ ඇඟටනේ ඔය රෑ මේ ලේ රිපෝට් එකක් ගන්න තියෙනවා. කන් නැතුන් ඉන්න කිව්වොත් පැය 12-14 කන්නේ නැතු ඉන්නේ නැද්ද? බනහන් ඩාපුම තමයි උදේ කෑමයි, 10ට තේ එකයි, 12ට කෑමයි, 3ට තේ එකයි. ඒ නිසා මේ ලෝකී සත්වයා ගොඩාක් හිතන්නේ ඇඟ ගැන, හිත ගැන හිතන්නේ. එදුර ඒකට උපමාවක් තමයි දුන්නේ, රජතුමාගේ රාජ රතයත් දිරනවා. ඔය ඇඟවල් ගැන කවර කතාවක්ද? බණක් දහමක් හිතාපල්ලා කියලා කියන්නේ. ඉතින් ඇත්තටම මේවා උතුම් ගාථා. මේ වගේ අර්ථ තේරුම් ගන්නත් ලොකු පිනක් තියෙන්න ඕන, ලොකු පිනක් තියෙන්න ඕන. දැන් පෝරිසාදියාගේ ජීවිතේ ගොඩාක් වෙනස් වෙනවා මේ ගාථා අහපු ගමන්. ඊට පස්සේ කියනවා, නබංච දූරේ පටවීච දූරේ පාරං සමුද්දස්ස තදාහු දූරේ සතෝ හවේ දුරතරං වදන්ති සතංච ධම්මං අසතංච රාජ. අහසට පොළොව දුරයි වගේ, පොළොවට අහස දුරයි වගේ, සමුද්‍රයට එතර මෙතර සාගරේ දුරයි වගේ, සත්පුරුෂයයි අසත්පුරුෂයයිගේ දුර එච්චර කියන ලං වෙන්නේ නැහැ. කවදාවත් පහන් සිතින් ධර්මයේ කියලා කල්යාණ මිත්‍ර සේවනයක් දෙන කල්යාණ මිත්‍ර සංඝයාගෙන් පිට වෙන වචනේ සමාජයේ ඇසුරු කරන අසත්පුරුෂයන්ගෙන් ඇහෙන දේවල් අහසට පොළොව වගේ. පාර්ලිමේන්තුවේ ඇහෙන කතායි, බණ මඬුවේ ඇහෙන ධර්මයයි අහසට පොළොව වගේ. කවදාවත් එකතු කරන්න බෑ. ඔබ ටීවී එකෙන් සමාජයෙන් ඇහෙන කතායි අද මේ අහන කතාවයි අහසට පොළොව වගේ, සාගරයට එතර මෙතර වගේ. අහසට බොලෝ වගේ දුර දෙයක් අහන්ට කැමති නම් බණක් අහන්න. සාගරයට එතර මෙතර වගේ කිට්ටු වෙන්නේ නැති, ජීවිතේට කිට්ටු කරගන්න බැරි දෙයක් අහන්න ඕනි නම් ධර්මය අහන්න. එච්චර ධර්මයේ ශ්‍රේෂ්ඨයි. කවදා හරි ධර්මයෙන් ඔහු සූපත් කරනවා. පින්වත්නි, මේ විදිහට සංසාරේ මහා බෝධිසත්වයන්ට සුතසෝම රජුර දැන් මේ දමනය වෙවි යනවනේ. ඒ පුරුද්දට තමයි මේ ජීවිතය එක වචනෙන් දමනය වුණේ. ඔබ දැන් ධර්මයට අහලා, දැන් ධර්මය අහලා මේ ඉන්නවනේ සැදී පැහැදීගෙන, ඔන්න ඔය හැකියාව තමයි සසරින් නිදහස් කරවන්නේ. මම කියන එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ අහනවා, කාගෙන්ද මේ කහන්නේ? මහිති ශූඤ්‍යත සූත්‍රයේ වෙන්නේ, මට මතක නෑ. ඒ සූත්‍රයේ අහනවා කොහොමද කියලා අහන, මේ ලෝකේ මිනිස්සු සමස්තයක් බණ අහන්න කැමති නැහැ කියලා. ඒකට හේතුව දන්නවද කියලා අහනවා. ඒකට හේතුව තමයි කියනවා මෙන්න මේක. ඔන්න ගමකින් පුජ්‍යලෙක් ඈත ගමකට ගිහිල්ලා ඉන්නවා. කවුරුත් දන්නේ නැහැ එයා යාගේ වැඩ ටික කරගෙන ඉන්නවා. කාලයක් යනකොට ඒ ගමෙන් පුජ්‍යලෙක් එනවා. අපි කියමුකෝ ගමකින් කොළඹ ගිහිල්ලා හෝටලයක වැඩ කර කර කොල්ලෙක් ඉන්නවා. මිනිස් වෙනවා කෑම බීම දෙනවා, ඌගේ පාඩුවේ කොල්ලා ඉන්නවා. අන්න අර අර ඒ කොල්ලාගේම ගමෙන් කොල්ලෙක් අර හෝටලෙට එනවා. කතාවෙන් තේරෙනවා මෙයා මේ අපේ ගමේ කියලා. අහනවා මේ අයියෝ යා කොහෙද? ඊට පස්සේ කියනවා අපි අහවල් තැන. ඉතින් මගේ ගමත් එහෙනේ. ගෙවල් කොහෙද? අයියෝ අපේ නෑද අයියෝනේ. එහෙට කොහොමද වැස්සද? ගොඩක් කාලයක් යනවා. කතාවට සෙට් වෙනවද නැද්ද? වෙන අයත් කියන්නේ නෑ. ඒකට හේතුව මොකද්ද? ඔහු ඒ ගමේ හිටපු කෙනෙක් නිසා කියලා. පින්වත් මහණෙනි, ධර්මයේ කියද්දි කන් යොමු කරගෙන බණ අහන්නේ ඇයි? සංසාරේ බණ අසා ඇති නිසා. පරණ පුරුද්ද. මේ තමයි මේ පුරුදු ඇති කරගන්නට කාලේ. මේ කරපු පින්බලෙන් දෙව්ලෝක ඉපදුනා කියන්නකෝ. ඒ දෙව්ලෝ ඉපදුනාට පස්සේ මේ පුරුද්දට දෙව්ලොව දෙව්ලොව දහම් කතාව ඇඟ සීතල වෙලා යනවා. බුදුවරු නේත්‍රෙන් දැක්ක උත්තමයෝ, අංගුලිමාල මහරහතන් වහන්සේ නේත්‍රෙන් දැක්ක උත්තමයෝනේ බණ කියන්නේ. ඒ වචනයක් වචනයක් ගාන ඇඟ හීතල වෙලා යනවනේ. පුදුවේ කියන්නේ වින්වත්නි, අංගුලිමාල මහරහතන් වහන්සේට දානි දුන්න වැඳපු පුදපු සියලු දෙවරු එක තැනක ඉපදිලා දිව්‍ය ලෝකේ. අදටත් එකම විමානයක ඉන්නේ අය. අංගුලිමාල මහරහතන් වහන්සේට දානි දුන්න ඒ පින්බලෙන් දෙව්ලොව ගිය සියලු දෙනා එක විමානයක ඉපදිලා. ඒ විමානෙමයි අංගුලිමාල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තියෙන්නේ. අදටත් වැඳ වැඳ ඉන්නවා. හරි පුදුමයි මේ සංස්කාර කියන ඒවා. ඒ නිසා පින්වත්නි, මේ අසන්න ධර්මයේ තමයි මේ ගත කරන කාලය, මේ කැප වෙලා ඉන්න එක තමයි යම් දවසක අපිව සුවපත් කරන්නේ. ඊට පස්සේ මේ ගාථා මේ විදිහට විස්තර කළාට පස්සේ රජ්ජුරුවෝ හරියට සතුටු වෙනවා. සතුටු වෙලා කියනවා, අද්භූතයි අද්භූතයි, මට රජතුමනි කහවණු දෙන්න නෑ, මට පුළුවන් වර හතරක් දෙන්න පුළුවන්. ගාථා හතරට වර හතරක්, කියන්නේ ඉල්ලීම් හතරක් ඉල්ලන්න ඉෂ්ට කරන්න කියලා. ඊට පස්සේ කිව්වා, දැන් සුතසෝම රජුරෝ කියනවා මේ මිනි මස් කකා ලාමක හිටපු ඔබ වර දෙනවා, කියන්නේ වර දෙන්නේ සක්‍ර දෙවියෝ ඒ වගේ කට්ටියනේ, මේ මිනි මර මර ඉන්න ඔබ කොහොමද බං වර දෙන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා, නෑ නෑ මම ධර්මයේ හම්බ කෙරේ, ධර්මයට පැහැදුණු කෙනෙක්, වර හතරක් දෙනවා, ගාත හතරට මගෙන් ඉල්ලා ගන්න කිව්වා. ඒක කියන්නේ කැමැති දේවල් හතරක් කියන්නේ ඉෂ්ට කරලා දෙනවා. ඊට පස්සේ කිව්වා, හරි එහෙනම් මම පළවෙනි වරේ ඉල්ලන්නම් කිව්වා. ඒ තමයි කිව්වා, මේ බලන නුවණ දැන් ඔයාලා ඉල්ලුවා නම් මේ රජාගෙන් ඉල්ලන වරේ මොකද්ද ඉස්සල්ලාම? ඈ ඇහෙන්නේ නැහැ. එක්කෙනෙක්ව රජවරු නිදහස් කරන්න කියලා, තව එක්කෙනෙක් මාව මරන්න එපා කියලා. අයියෝ එක්කෙනෙකුට මතක නැහැ. ඔයෝ අවසානෙ කිව්වා මිනි මස් කන්න එපා කියලා. හොඳම මොලකාරයෙන් නම් කියන්නේ මිනි මස් කන්න එපා කියලා. ඉතින් මිනි මස් කන්නේ නැහැ කිව්වකම ඔක්කොම නිදහස් නේ. ඉතින් රජතුමා එහෙම කිව්වේ නැහැ. රජතුමයි හතරක් තියෙනවා ඉල්ලීම්. පළවෙනි ඉල්ලීම කළේ, මං ආසයි ඔයා අවුරුදු 100ක් ජීවත් වෙනවට අවුරුදු 100ක් ජීවත් වෙන්න කිව්වා. පුදුමයි. පුදුම හිතුණා කියනවා පෝරිසාදයට. හිත දැන් මෙලෙක් වෙනවා. ඒ මොලෙන් තමයි පින්වත්නි ඒව කරන්නේ. කිව්වා පුදුමයි, කිව්වා මං හිතුවේ වෙන මොකක් හරි ඉල්ලයි කියලා. ඔබ ඉල්ලුවේ මට ජීවත් වෙන්න අවුරුදු 100ක් කියලා. මම අවුරුදු 100ක් ජීවත් වෙන්න උත්සාහ කරනවා කිව්වා. ජීවිතේ නැසෙන්න දෙන්නේ නැතුව. ඊට පස්සේ කොහේ නම් දෙවෙනි වරේ ඉල්ලන්න කියලා. හරි පුදුමයි ඉල්ලපු වරේ නේ. ඔයාලට නම් හීනෙකින්වත් මතක් වෙන්නේ නැහැ. ඊට පස්සේ හැබැයි ඒ කාලේ බෝරිසාදයෙන් මැරුම් කාපු කට්ටිය වෙන්න ඇති. ඊට පස්සේ කිව්වා දෙවෙනි කාරණාව ඉල්ලුවා, එහෙනම් ඔබ මිනිමස් කන කෙනෙක් නේ, රජවරුන්ගේ මස් කන්න එපා කිව්වා. රජවරුන්ගේ මස් කන්න එපා කිව්වා. දෙවිනිල්ලියෝ, හා මං රජවරුන්ගේ මස් කන්නේ කිව්වා අද ඉඳලා. ඊට පස්සේ තුන්වෙනි ඉල්ලීම කිව්වා, මේ දැන් සුතසෝම රජුරන්ට හිතුණා මස් කන්න බැරි වුණාට අර දැන් රාජ්‍ය 99 එක රජවරු දැන් එල්ලලානේ මස් කන් නැතුව දාස භාවයට තියාගෙන ඉඳී. එහෙන අපුරු එච්චරම කිව්වා මේ රාජකුමාරවරු මේ රජවරු 99 දෙනා තම තමන්ගේ මාලිගාවලට යවන්න කිව්වා. හා ඒකත් කරන්න කිව්වා. හතරවෙනි ඉල්ලීම මොකද්ද කියන්න? හතරවෙනි වරේ මොකක් වෙයිද? ඈ හතරවෙනි වරේ ඉල්ලුවා කිව්වා, ඔබ දැන් මට වරයක් දුන්නා, තුනක් ඉල්ලුවා, හතරවෙනි වරේ තමයි නුඹ විසින් මේ කව මේ මිනිමස් කකානේ ජීවත් වෙන්නේ, ඒ නිසා රජතුමනි මිනිමස් කන එක නවත්තන්න, ඕක තමයි මගේ සිව්වෙනි ඉල්ලීම. පෝරිසාදේ මිනිමස් කන එක නතර කරන්න කිව්වා. පින්වත්නි, ඔයාලගේ ගෙවල් වල වුණත් දැන් මේ පෝරිසාදයාගේ ලොකුම ප්‍රශ්නේ මිනිමස් කන එකනේ. දොඩ නුවණ තියෙන රජතුමා අවසානයේදී ඒක ගත්තේ. ළමයි දරුණු වෙනව නේද? ඒ ළමයි දරුණු වුණාට පස්සේ ප්‍රධානම පේන බලවත්ම දෙයක් තියෙනවනේ. ඒකට ඉස්සලාම අත ගහන්න එපා ප්‍රශ්න විසඳද්දී. ඒක කරන්න බෑ. හිමීට හිමීට දැන් අපි කියමුකෝ තමන්ගේ ළමයා අල්ලපු ගෙදර ළමයෙක් ඇසුරු කරනවා. ඒ ළමයා බොනවා බේබද්දා. එකපාරම ඕක ඇසුරු කරන්න එපා කියලා කඩාමනින්න එපා. ඒක වෙන්නේ නැහැ. ඒකට විකල්ප දාන්න ඕන. ඒ විකල්ප ගෙදරින් ගෙදරට වෙනස්. දැන් ඔන්න මට ඇවිල්ලා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කිව්වා ඒ ළමයා ගෙදර ළමයෙක් පාඩම් කරනවා පැය 12ම නතර කරගන්න බෑ. ඒකට අම්මලාට බයයි මේ ළමයාට මානසික ලෙඩක් ඇදී කියලා. එක දිගට පාඩම් කරනවා. ඒකට මම එකපාරම කල්පනා කරලා කිව්වා මේ ගෙදර ටීවී එකක් නැද්ද? නෑ කිව්වා. මං කිව්වා දැන් ළමයා එක දිගට පොතේම නම් ඉන්නේ, ටීවී එකක් ගෙනලා කාටුන් ටිකක් දාන්න. ඇයි කාටුන් යනකොට මේ ආච්චිලත් බලා ඉන්නවනේ? උන්දලාගේ ඇඟත් කාටුන් වගේ. ඒත් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ තව බැලුවා. ඒ ගෙදර එක ළමයෙක් ඉන්නේ. මම ඇහුවා අර වෙන ළමයි ආවට පස්සේ කොහොමද? ආ, ඒතු ළමයි එක සෙල්ලම් කරනවා කිව්වා. දැක්කද මේ හැදෙන හැටි? තමන්න කවුරුත් නැති තැන තමයි මේ ළමයා පොතත් එක්ක එකතු වෙන්නේ. පොතත් එක්ක එකතුනේ ඒක නිසා. ඉතින් ඒ නිසා ඔන්න ළමයි එක්කෙනා දෙන්න හදන එකේ තියෙන විපාක. එක ළමයෙක් විතරක් හදවුවට පස්සේ ඒ ළමයා ඔහේ ඉන්නවා. ඒ ළමයාට තනි නොතනියට නෑ. ඉතින් ඒ නිසා ළමයි ගෙදර දෙතුන් දෙනෙක්. දැන් අපේ ගෙවල් වල අපි අපේ සහෝදර සහෝදරී ඉන්නවා. ඉතින් අම්මල වැලට යනවා අපිව මේ දාලා. ඉතින් ආනිත් අපි අක්කලා අයියලා අපිව බලා ගන්නවා. මේ අපි ප්ලෑන් කරන ඒවා නෙවෙයි. මේ අපි හිතනවා ආර්ථිකයේ ප්‍රශ්නේ මෙයාලට ඉන්න නැති වෙයි, ස්කෝලවල දාන්න බැරි වෙයි, අරකයි මේකයි කියලා. එහෙම නෑ. ළමයා ඉපදෙනකොට කර්මානුරූපව හැදෙනවා. ඔයාලගේ දෙමාපිය ඔයාලා ප්ලෑන් කරලා හැදුවේ. දැන් ඔය අසට ජීවත් වෙන්නේ. ඒ වාගේ ඉපදෙන ළමයි ජීවත් වෙනවා. ඒ නිසා ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා අද සමාජයේ. ඒ තමයි ගෙවල් වල එක ළමයා දෙන්න ඉන්නව නේද? ඒ ළමයි නිකාන් තනි වෙවි යනවා. තනි වෙවි යනවා. පරපුරක් විදියට නෑ. ගොඩාක් මානසික ලෙඩ හැදෙනවා. කරන්න දෙයක් නෑ. ඒ නිසා මේ අඟුලිමාල මහරහතන් වහන්සේගේ තේජසින් සෙත් ප්‍රාර්ථනා කරගෙන අනාගත සිංහල පරපුරකට සෙත් පතන්න ඕන. පවුල් වල බොහෝ පින්වන්ත දරුවෝ බිහිවේවා කියලා සිත් පතන්න ඕන. ඒ සිංහල ජාතියත් බුද්ධ ශාසනයත් එක් අනාගතයට යන්නේ ඉදිරියට බිහිවෙන පරපුරත් එක්ක. ඉතින් ඒ නිසා දැන් එකපාරම ළමයාගේ පොත පාඩම් කරන එක නතර කරන එක අසාර්ථකයි. ඊළඟට තමයි එයා ඒ ඔන්න එක ගෙදරක ඒ ළමේ හයියෙන් කියවනවා. ඒ හයියෙන් කියවන්නේ එයා දන්නවා අම්මා මොකුත් කියන්නේ නැහැ, තාත්තා මොකුත් කියන්නේ නැහැ කියලා. එතකොට ඒකට විකල්පයක් තියෙන, එයා ගෙදර මාරු කරන්න ඕන, ඉන්න තැන තවත් අය ඉන්න ඕන. ඇයි එක ළමයානේ අරයට කරදරයක් කියලා හිතෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ඔන්න ළමයි ප්‍රශ්න බලපාලා එක එක ප්‍රශ්න වෙන හැටි. මම කියන්න ගියේ සමහර බරපතල ප්‍රශ්න තියෙනකොට එකපාරම බරපතල ප්‍රශ්නෙට අත ගන්න හොඳ නැහැ. ක්‍රමානුකූලව ඒ ප්‍රශ්නේ විසඳන්න ඕන. මෙතන බරපතලම ප්‍රශ්නේ තමයි රජ්ජුරුවන්ගේ මිනිමස් කන එක. සුතසෝම රජ්ජුරුවෝ 4 වෙනි වරේ විදිහට තමයි මිනිමස් කන්න එපා කියලා ඉල්ලුවේ. මේක කියපු ගමන් රජ්ජුරුවෝ කිව්වා, යහළු සුතසෝම, මේ මම මේ රාජ්‍ය සම්පත්තියත් අත්හැරලා කැලේට ආවේ මිනිමස් කන්න ඕන නිසා. පිස්සුද කියලා ඇහුවා. මොකද්ද ඔය ඉල්ලන වරය? ඇයි මම මේ කැලේට ආවෙත් ඒකට? ඊට පස්සේ කිව්වා, මේ බලන්න කිව්වා, එකක් කියලා එකක් කරනවා කිව්වා. ඉස්සෙල්ලා කිව්වා ඕනම වරයක් ඉල්ලන්න කියලා, දැන් මං ඉල්ලනකොට ඒක වෙනස් කරනවා කිව්වා. නෑ නෑ මං වර 4ක් දෙනවා, ඒ 4 විදිහකට වෙන එකක් ඉල්ලන්න කිව්වා. ඊට පස්සේ කිව්වා, යහළු සුතසෝම රජතුමනි, මනුස්ස මාංශේ හේතු කරගෙන බොහෝ අපුඤ්ඤ ලාභයටද පරිවාරාදී සම්පත් වලින් දුරවීමටද අපකීර්තියද බොහෝ පව්කම් වලටද දුස්චරිතයටද දුකටද පත් වෙනවා. ඒ නිසා මනුස්ස මාංශය අත්හරින්න. පෝරිසාදේ සත්ව තෙමේ වරයක් දීලා ආපහු ඒ වරේ ගන්න හොඳ නැහැ. ප්‍රාණය අත්හැරියත් දුන්න දේ දුන්නමයි කියපු වචනේ ඉෂ්ට කරන්න ඕන. හරි ලස්සන ගාතාවක් කියනවා. මෙන්න මේ ගාතාව නම් මට හරියට දැනුණා පින්වත්නි. ඒ තමයි දනං චජේ යෝපන අංග හේතු. මේ ගාතාව හරි ලස්සනයි පින්වත්නි. අංග හේතු කරගෙන ධනය ඕන තරමක් අත්හරිනවා. දැන් ඔයාලා මේ අවදි වෙලා බණ අහන එකේ වටිනාකම තේරුම් ගන්න මේ මේ උපමා පිළිවෙලින්. ඒ තමයි ඔන්න කියන්නකෝ අංගයක් කියන්නේ හදවත කියලා. හදවතේ සිදුරක් තියෙනවා, මේක ඔපරේෂන් කරන්න මෙච්චර මුදලක් ඕන කිව්වොත් ගේ දොරවල් විකුණලා ඒත් සල්ලි මදි නම් බස් එකක් ගානේ ඇවිදලා හිඟා කාලා හරි ඒ සැත්කම කරගන්නවද නැද්ද? සකල සම්පත්තිය නැති කරගන්නවා පපුව හදාගන්න අංගයක් රැකගන්න. කොච්චර කාලයක් කැප කරගන්න කැප කරනවද, කොච්චර ධනයක් කැප කරනවද, සකල සම්පත්ති අත්හරිනවද, ශරීරයේ කොටසක් රැකගන්න? ඇත්තටම වටිනවනේ, ඒක වැරද්දක් නැහැ නේ. ඇත්තටම වටිනවා. ධනං චජේ යෝ පන අංග හේතු. ධනෙ නැති කරගන්නවා අංග හේතු කරගෙන. අංගං චජේ ජීවිතං රක්කමානෝ. අංගයක් අයින් කරගන්නවා කියනවා ජීවිතේ රැකගන්න. උණ්ඩුක පුච්චේ මේ වගේ දෙයක් වෙලා තියෙනවා, මේක කපලා දාන්න ඕන නැත්නම් මැරෙනවා කිව්වොත් බලෙන් හරි කරගන්නවද නැද්ද? එක ඇහැක ප්‍රශ්නයක් මේක අනිත් ඇහැට බලපාන්න පුළුවන්. මේ ඇහැ අයින් කරන්න ඕන කිව්වොත් ඒ ඇහැ අයින් කරනවද නැද්ද? මේ කකුල කුණුවෙවි එනවා, මේක නතර කරගන්න කකුල කපන්න කිව්වොත් කපනවද නැද්ද? ජීවිතේ රැකගන්න අතප්පයක් හරි කපනවා. කොහොම හරි කරනවනේ. අංගං ධනං ජීවිතං චාපි සම්බං. ආං කෑලි කප කපා හරි ධනේ වියදම් කර කර හරි ජීවිතේ රැකගන්නමයි බලන්නේ. ධන ඊළඟට තියෙන කාරණාව තමයි අංගං ධනං ජීවිතං චාවි සම්බං චජේ නරෝ ධම්මනුස්සරන්තෝ. ධර්මයේ හේතුවෙන් සත්පුරුෂයා ධනයත් අතාරිනවා, අංගත් අතාරිනවා, ජීවිතයත් අතාරිනවා කියලා. අද බනහණ්ඩාවේ නැත්te හිට වැඩ තියනවා කියලා නම් ධර්මයේ අතෑරියේ ධනෙ හේතු කරගෙන. අද බණහන්ඩාවේ නැත්තෙක් ධනිස් කැක්කුම මුල් කරගෙන අංග හේතු කරගෙන ධර්මය අත්හැරේ. ඔය මිනිසු ටිකක් ඉන්න වෙලා බෝම්බයක් අපි පුරුවොත් කියල හිතාගෙන ටීවී එකේම බණ බලනවා කියලා වෙ නැත්තා. ජීවිතය හේතු කරගෙන ධර්මය අත්හැරියා. යන වියදමක් ගියදින්, රෙදෙන කකුලක් රෙදෙද්දින්, මැරෙන එකෙක් මැරෙද්දින් මම නම් බණහනවා කියපු කෙනා ධනයයි අංගයි ජීවිතය අත්හැරියා ධර්මය වෙනුවෙන්. ඔහුට කියන නම තමයි සත්පුරුෂයා. සත්පුරුෂයා හොඳට කල්පනා කරන්න. උපමාව මුල ඉඳලම ගන්න. ඔය කියපු වචන ටිකෙන් තේරෙන්නේ නැහැ. උපමාව මුල ඉඳලා ගන්න. අංගයක් රැකගන්න ධනය අත්හරින විදිය බලන්න. හදවත රැකගන්න එක ඇහැක් කියනවා. මේ ඇහැට ඇහැක් බද්ධ කරන්න ඕන, මෙච්චර සල්ලි ඕන. ඒ අංගේ රැකගන්න සල්ලි හොයන්න හිඟා කකා යනවා. මට මතකයි ඒ කාලේ අපි දොස්තර මහත්තයෙක් ළඟ බෙහෙත් ගන්න ගියා. මම දැක්ක දවසක් ඒ දොස්තර මහත්තයා මේ බස් එකේ නැගලා ටිකට් පොත් කඩ කඩ සල්ලි එකතු කරනවා. ඒ ටිකට් පොතේ අපි ගත්ත තුන්ඩුයි තිබ්බා. පුතාට හදවත් සැත්කමක් කරන්න දොස්තර මහත්තයා ඒක කළේ. එතකොට දොස්තර මහත්තයා බස් එකෙන් බස් එකට ගියා සල්ලි එකතු කර කර අංගයක් රැකගන්න. එතකොට ඒකට වෙන කැපවීම අත්හරි නැත්ද ඇරිල්ල. දැන් ඔය අපි කියමුකෝ ඕන සැත්කමක් කරගන්න සල්ලි ඕන වුණා කියලා ධනිස් කැක්කුම් ඔළුවේ කැක්කුම් ඔය රෑ වෙලා දුර වැඩි ඔහොම ඉන්නවද? කොයි හද්දී පංකරි ගිහිල්ලා හරි ධනෙ හොයනවා. නිදි මරාගෙන ධනෙ හොයනවා. අංගරයක් රැකගන්න කණ්ඩ බොන්ඩ. දැන් අපි කියමු සිකියුරිටි ජොබ් එකක් හම්බුණා කියලා රෑ ඉලිමිනකල් නිදි මරාගෙන ඉන්නවනේ. මොකක්ද අප්පා මේ අපි හොයන සුපෝගිභෝගි ජීවිත? ගාමට් එකේ රෑ ඉලිවෙනකල් රිදි මහනවනේ. තෙල් ගහන මනුස්සයා රෑ ඉලිවෙනකල් බඩේ අල්ලගෙන තෙල් ගහනවනේ වාහනවලට. හෝටලයක් කරන මනුස්සයා රෑ ඉලිවෙනකල් තම්බ තම්බ එනේ කාට කණ්ඩ දෙනවනේ. ලෙඩ්ඩු බලාගන්න දොස්තරලා නර්ස්ලා රෑ ඉලිවෙනකල් ඒ ලෙඩ්ඩු බලාගෙන දොස්තර මේ ලෙඩ්ඩු බලාගෙන රෑ ඉලිවෙනකල් නිදි මරාගෙන මේ ඔක්කොම කාම ලෝකේ. මේ කරුණු සීකල්ලා හිතට වීරිය ගන්නයි කියන්නේ. ධනේ ඔක්කොම නැති කරගන්නවා අංගයක් රැකගන්න. අතේ පයේ කෑලි හරි කපලා ජීවිතේ රැකගන්න බලනවා. සත්පුරුෂයා වනාහි ධනයත් අත්තරිනවා, අංගත් අත්තරිනවා, ජීවිතයත් අත්තරිනවා ධර්මයේ වෙනුවෙන්. ඒනම් ධනිස් කැක්කුමයි කියලා මුළු ගැන් වෙලා හිටපු අයට නැගිටලා එන්න කාලයයි. අපිට දැන් යාගන්ට අමාරුයි ටීවී එකෙන් බණ අහනවා. අපිට දැන් යාගන්ට අමාරුයි රුවන්වැලි සෑය වැඳ මැඳ කකුල උස්ස ගන්න බැරි කාලයක් එනවා. රෝද පුටුවෙන් හරියන්ට වටිනවා. අත උස්ස ගන්න බැරි කාලයක් එනවා. එතකල් අත්වලින් දම් බෙදා පල්ලා. මේ අත් දෙක දන් සැලක් කරගන්න ඕන. සත්පුරුෂයා ධනයත් අත්තරිනවා, අංගත් අත්තරිනවා, ජීවිතයත් අත්තරිනවා ධර්මයේ වෙනුවෙන්. එහෙනම් ඔබ මිනිමස් කණේ අත්තරපන් කිව්වා. සත්පුරුෂ ධර්මයේ සිහි කළා. ඊට පස්සේ මේ විදිහට කරුණුකාරණා කියනකොට පෝරිසන්දයක් කියනවා. යහ මේ අනේ මට නම් බෑ. මට නම් බෑ කිව්වා. මට මිනිමස් කන්ද මොන කිව්වා. ඊට පස්සේ කියන යහළු පෝරිසාදය යම් මිනිස්සෙක් යම් කෙනෙක්ගෙන් කුසලා කුසල ධර්මයේ දැනකන්නේද යම් සත්පුරුෂ කෙනෙක් ඒ පුජ්‍යලයාගේ සැක දුරු කෙරෙද්ද ඒ ඔහුට පිහිටද ආරක්ෂාව වෙයි. නුවණැත්තේ ඒ ඇඳුරු පුජ්‍යලයා සමග මිත්‍රකම නොනසන්නේය. කිව්වා යම් දෙයකින් යම් කෙනෙක්ගේ යමක් දහමක් අහලා හිත හැදුන නම් පිහිටක් ආවනම් ඒ සත්පුරුෂයාගේ ඇසුර නැති කරගන්න හොඳ නෑ කියලා. අද කාලේ මම නම් දැකලා තියෙනවා හොඳට සත්පුරුෂ ඇසුර නැති කරගන්නේ තඹ දොයිතුවට. දැන් අපි කියමුකෝ පොඩි රස්සාවක් හරි කරනවා හැබැයි සංඝය ඇසුරු කරන්න පුළුවන්, සෑය බෝධිය වේර වඳින්න පුළුවන්, ධර්මී ඉගෙන ගන්න පුළුවන්. හැබැයි පොඩි රස්සාවක්. හැබැයි මෙයාගේ හිතේ තියෙන ලොකු පඩියක් ගන්න ඈත දීපංකරයකට යනවා. හැබැයි එතන සත්පුරුෂයොත් නැහැ, දහමත් නැහැ, දම් බෙදිලිත් නැහැ, කුසලා කුසලත් නැහැ, ඊළඟට සෑය බෝධිය වැඳිල්ලකුත් නැහැ. හැබැයි පඩිය ලොකුවට තියෙනවා. කෝටි ගණන් පඩි හම්බ වුණත් කුසලයක් නැත්තම් මොකටද? මුළු ජීවිතේම පිනෙන් පිරෙනවා නම් පඩියක් නැතත් මොකද? දැක්කද? සත්පුරුෂ ඇසුර නැති කරගන්න හොඳ නෑ කියනවා මේ නිකන් දේවල් නිසා. මේ කියන්නේ සුතසෝම රජ්ජුරුවන්ගේ ඇසුර නැති කරගන්න එපා කියලා කියන්නේ. ඊට පස්සේ පෝරිසාදේට කියනවා හරි ලස්සන ගාථා දෙකක් පින්වත්නි. ඒ ගාථා දෙකත් උගන්වන්න ඕන ඔයාලට. මෙන්න මේ වටිනා ගාථා දෙක. යමෙක් වනාහි මෙය මට ප්‍රියයි, ප්‍රියදැයම කැමති වෙන ස්වභාවය ඇත්තේ, තමා ගැන ප්‍රිය නොකොට ප්‍රිය වස්තුන් සේවනය කරේද, හිතමේ විසමිස්ර සුරා බඳුනක් පානය කොට විපතට පත්වන්නා වූ රා සොඳෙකුසේ එයින් පරලොව දුකට පත්වන්නේය. ලස්සන කාරණාවක් මේක. පින්වත්නි, මේ ලෝකේ තමාට තමන් ප්‍රිය වෙන්න ඕන. එදිරි මේ ලෝකේ තමන් ප්‍රිය වෙන්නේ නැතුව මේ ලෝකේ තියෙන ප්‍රිය දේවල් කන් කෑම ප්‍රියයි කියන්නේ තමන් නෙවෙයි ප්‍රිය කරගෙන තියෙන්නේ කෑම. රූප බලනවා, නාට්‍ය බලනවා ප්‍රියයි කියන්නේ තමන් නෙවෙයි ප්‍රිය කරගෙන තියෙන්නේ ඒවා. ෆෝන් එකේම ඉන්නවා කියන්නේ ප්‍රිය කරගෙන තියෙන්නේ තමන් නෙවෙයි ෆෝන් එක. ඒකට උදාහරණයක් කියනවා. ඔන්න රස මෙසුරා බඳුනක් තියෙනවා. සුරා හරි රස කෑමක් තියෙනවා. හැබැයි එක්කෙනෙක් කියන ඕක රහයි, හැබැයි වස මිශ්‍ර කරලා තිනේ කන්න එපා කියලා. එතකොට මේ තමන් කියන්නේ වස මිශ්‍ර කරලා තිනේ එක, ඒක බිව්වොත් මැරෙන්නේ කවුද? තමන්. හැබැයි අර මේ ඒ බඳුන ඒ හදලා තියෙන කෑම රස නැද්ද? එතකොට බාහිර ප්‍රිය දෙයට ආසකරොත් ඒකායක බොනවා. ඇයි? එයා ඒකෙන් තමන් වෙන දේ හිතුවේ නැහැ. දැක්කද? තමාව නසාගත්ත හැටි ඊට පස්සේ මැරිලා නිරිය යනවා. මම මේක කියන්න ගියේ වීඩියෝ බලන්න, නාට්‍ය බලන්න ආසයි. ඒක තමයි ඇහෙන් බලන්න ආස බාහිර දෙයක්. නමුත් ඒවා බලද්දී හිතේ ඇති වෙන අකුසල් නිසා තමන් නිරේ උපදිනවා. දැන් එක මේ මිනිස්සේ ගෑනු කෙනෙක් දිහා බල බලා හිටියා. මේ මිනිස්සයා පොල් ගස් පොල් කඩන කෙනෙක්, පොල් ගස් පොල් කඩන්න ගියාම වටේ පිටේ ගෙවල් වල ගෑනු ඉන්න දිහා බලන. එතකොට මේ මිනිස්යාට ප්‍රිය දේ තමයි අර රූප දිහා බල බලා ඉන්නේ. මේ මිනිස්සයා දවසක් මේ බරු ගහිලා වැටුණා. කකුල ලිස්සලා වැටුණා. මැරුණා. ඒ මිනිහා ඉපදුණා අර ඒ වෙනකොට බල බල හිටපු අල්ලපු ගෙදර ගෑනු ළමේ. ඒ ගෑනු ළමගේ කුසේ අසූචි බොක්ක ඉපදුණා කක්ක ගුඩි මහ බඩවැලේ. ඒ අසූචිත් එක්ක වැසිකිලි වලට වැටෙනවා, මැරෙනවා, ආයෙත් අසූචි වල ඉපදෙනවා. දැක්කද? බාහිර දේ ප්‍රිය දේ ගත්තා, තමන් ගැන හිතුවේ නෑ මම මේ වෙලාවේ මැරුණොත් කොයි ඇයිද කියලා. ෆේස්බුක් යන්න, වීඩියෝ බලන්න, ෆෝන් වල තියෙන කෙලිසෙල්ලම් ප්‍රියයි. ඒ වෙලාවේ මැරුණොත් තමන් කොහේ යයිද කියලා හිතන්නේ. විස මිශ්‍ර ප්‍රණීත පානය දැන දැන බොනවා රස නිසා. හැබැයි හලාහල විස. අපේ ජීවිතයේ අඩුපාඩු ගැන බලන්න. ඊළඟ ලස්සන කාරණාවක් තියෙනවා. රජතුමනි, මේ ලෝකේ යමෙක් වනාහි නුවණින් සලකා බලා දැනගෙන ප්‍රිය වස්තුන් හැරදමා දුකසේ වූද ආර්ය ධර්මයේ සේවනය කෙරේ නම් හිතම අපහසුවෙන් බෙහෙත් පානය කොට සුවපත් වන්නේ කුමේ? එයින්ම පරලොව සුවැත්ති වන්නේය. ලෙඩෙක් අමාරුවෙන් ගියාට පස්සේ කසාය හදලා තිනවා කල් කාඳුරු තිත්තයි. තිත්තේ බෑ. හැබැයි මේ බෙහෙත් ටික බොනවා සුවපත් වෙනවා. නොසුදුසු කාලේ කෙල්ලෙක් එක යාළු වෙලා කොල්ලා අම්මලා තාත්තලා ගුරුවරු සත්පුරුෂ කියන නතර කරපන් ඕක. අත්තරින් බෑ ලේසියෙන් කසායි තිත්තයි. හැබැයි මේකා තිත්ත රහට හරි මේක බිව්වොත් ගැලුණාමයි බේරුණාමයි. ගොඩාක් කසාද ජීවිතවල මිනිස්සු දුක් විඳින්නේ හදිසියේ ගත්ත තීරණ වලින් විඳවලා. හදිසි තීරණ කල්යල් බලලා හිත මෝරන්න දීලා නැහැ. හිත මෝරන්න දෙනවා නම් කොල්ලේ කවුරුද 25 පැනලා 25 30 35 ඔය අතර තමයි කොල්ලෙකුට උනත් විවාහ වෙන්න සුදුසු. කෙල්ලෙකුට උනත් සුදුසු කාලයක් තියෙනවා මෝරන්න ඕන හිත. එහෙම නැහැ ඔක්කොම රස පානය හම්බනවා. හැබැයි විස කසායි වලට කවුරුත් කැමති නැහැ. මම මේ කාරණාව කියන්න උත්සාහ කළේ ලස්සන වචන ටිකක් තිබ්බ නිසා. සත්පුරුෂයා කරන්නේ මොකක් හරි වැරද්දක් තියෙනකොට ඒක අත්හැරගන්න උත්සාහ කරනවා කියනවා. හරි අමාරුයි. දුකයි. හිතට පීඩාව මෙනවා පිච්චෙනවා. ඒ පුරුද්දට යන්න නැතුව අමාරුයි. අමාරුවෙන් හරි මේ මිනිස්සය ඒක අත්හැර ගත්තොත් එහෙම හරියට හරි සුගතියේ උපදිනවා. අමාරුවෙන් තිත්ත බෙහෙත් බීලා දැකලා නැද්ද නහය මිරිකගෙන බොනවා. සමහර ඒවා උගුරි තියාගත්ත ගමන් වතුර ටික බොනවා. අමාරුවෙන් කරන්නේ ඒකෙන් තමයි සුව වෙන්නේ. මතක තියාගන්න ඔයාලගේ ජීවිතේ අඩුපාඩුවක් තිබොත් අත්හැර ගන්න බැරි. ඒක අමාරුවෙන් අත්හැර ගත්තොත් කසායම් බීලා සංසාරික ලෙඩසුව වුණා වගේ ඔබලාට ඒ අඩුපාඩු අත්හැර ගැනීමේ කුසලෙන් සුගතියත් නිවනත් ලැබෙනවා. අද ඊට දවසයි. මේ උතුම් ධාතු තැන්පත් උතුම් සෑරජානන් වහන්සේ සිස්සේ වන්දනා කරගෙන මේ අඟුලිමාල මුනිඳුන්ගේ සසර ජීවිත ගැන අහන කතා, ඒ සත්පුරුෂ ධර්මය අහලා මේ සෑයෙ වැඳලා අදිෂ්ඨානය කරගන්න, අනේ මටත් අමාරුවෙන් මගේ අඩුපාඩු හදාගන්න ඇත්තන් කියලා. බෑ බෑ මට නම් මේවා හදාගන්න බෑ කියලා හිතනේවා. ඔය උපමාව සීකරගෙන කසායක් වුණත් අමාරුවෙන් බොන්නේ කියලා බෙහෙත් බොන්නක් කැමති නෑ. අනිත් අය කියනවා බීපම් බීපම් කියලා වෙලාවකට අනිත් අය ඒව හදලා දෙන්නේ එච්චර අකමැති. සමහරලාට බොනකොට ආයෙනවා උගුරට. බීපු එක ආයෙනවා ආයෙ බොනවා. එහෙම හරි බීලා ලෙඩාසුව වෙනවා. ඒ වගේ තමයි අපි අඩුපාඩු හදාගන්න ගියාට පස්සේ වැටි වැටි නැගිටින්න වෙයි. එපා වෙයි, පිස්සු වගේ වෙයි, නැතුවම බැරි වෙයි. කවදා හරි ඒකත් එක්ක ඔට්ටු වෙවි හදාගත්තොත් හදාගත්තම තමයි. මගේ ජීවිතේ මම මේ අහපු ධර්මයන් මේ සසරේ ස්වභාවයත් අපි අහලා තියෙන විදිහට නම් කෙනෙක් සුපිරි ජීවිතයක් ගත කරනවට වඩා කෙනෙක් වැරද්දක් නොකරම ඉන්නවා නම් හිතාගන්න බෑනේ ජීවිත. ඊට වැඩිය ශ්‍රේෂ්ඨයි වරදින් නැගිහිටින එක. ඒ නිසා ඔබගේ ජීවිතේ යම් වරදක් හදාගත්තොත් වලාකුලකින් මිදුන සඳ වූ අඟුලිමාල මුනිඳුන් ඉදිරියේ ප්‍රතිඥා දී. මේ උත්තමයා තමයි සෙම්පතියා වගේ වරදින් නැගිහිටින අයට ඉදිරියෙන් සිටින්නේ උඹලට පුළුවන් මමත් ගැලවුණා කියලා. ඒ උත්තමයාට සපත කොට මමත් මාගේ ජීවිතේ අඩුපාඩු හදාගන්නවා කියලා අමාරුවෙන් හදාගත්තොත් ගොඩම තමයි. ඒකයි මේ තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මේ විදිහට මේ ධර්මය කියලා කියන පොරිසාදය කියනවා. ඔබ මට කල්යාණ මිත්‍රයෙක්සේ මිහිරි ධර්මය කියලා දුන්නා. ඒ නිසා රජතුමනි මම ඔබට අමාරුවෙන් මං ගොඩාක් මනාපයි ප්‍රියයි මිනිමස් කණ්ඩ. ඒත් මම හතරවෙනි වරය දෙනවා මං මිනිමස් කන්නේ කියව. මං මිනිමස් කන්නේ කියව. දෙවරු සාදුකාර පැවැත්තු ආකාසේ සීලේ පිහිටියා පංච ශික්ෂා පද දුන්නා. ඒ පෝරිසාදයට සුතසෝම රජ්ජුරුව සිල් දෙනකොට දෙවරු සාදුකාර දුන්නා. ඊට පස්සේ බෝධිසත්වයන්ගේ පාළඟ වැඳ වැටුණා පෝරිසන්තේ පෝරිසාදයා. ඊට පස්සේ රජතුමනි යන් අපේ මුදාහරින්ට අර රජවරු මේ අනු නව දෙනා. ඊට පස්සේ ඔන්න දැන් එහෙනම් යන් අපි කියලා දැන් ඔන්න ගහ ළඟ අර කට්ටිය මොදවන්න ගිය දැන් ඔන්න දමනේ වෙලා. ඊට පස්සේ සුදසෝම රජුරු කිව්වා මොදවන්න එපා. දැන් ගිය ගමන් අර නෝ මෙහෙම කකුල් දෙකෙන් අල්ල ගැට ගහලන තියෙන්නේ. කිව්වා මොදවන්න එපා. අර රජුරු ඔක්කොරම කතා ඇහුන්නේ නැහැ යාලට දැන් දුර නෙවෙන්නේ. දැන් එයාලට තේරෙනවා සුතසෝම රජුරෝ කොහොම හරි මෙයා දමනය කළා කියලා. අර එලිලා ඉන්න අයට තේරෙනවා සම්පූර්ණ කතාව දන්නේ නැහැ. වර හතරක් දුන්න කතාව එව දන්නේ නැහැ. ළඟට ගිහිල්ලා මේ බලන්න මහ බෝධිසත්වයන්ගේ නුවණ කිව්වා එපා කියලා. එකපාරම නිදහස් කරන්න එපා කිව්වා. හේතුව නපුරු හිතෙන් එකපාරම නිදහස් කරපු ගමන් අර රජවරු නපුරු හිතෙන් එකපාරම ඇවිල්ලා පොරිස් හදයට කරදර කරයි කියලා. කිව්වා අර නුග ගහ වටේ ඇවිද ඇවිද කිව්වා රජවරුනි නුඹල ඔක්කොටම මමයි ශිල්පී දුන්නේ දා තක්සිලාවේ. මාගේ වචනේ කිය කරන්න ඕන නුඹලා නිදහස් කරනවා මට නුඹලාගෙන් පොරොන්දුවක් ඕන කිව්වා. ඒ තමයි කිව්වා නුඹලා නිදහස් කරනවා මේ පෝරිසාදයා තමන්ගේ යාළුවෙක්සේ දැකලා තරහසිතක් උපද්දවා ගන්න නැතුව මිත්‍රව මෛත්‍රී සිතකින් මොහු ඇසුරු කරනවා කියලා පොරොන්දු වුණොත් නිදහස් කරනවා කියලා. දැක්කද රකින්න හැටි? අද ළමයාට ළමයාගේ ප්‍රශ්නේදී නීති දානවා ළමයා රකින්නේ. කෙල්ලකින් ගැලවියනින් කියනවා ඒකට අපේ ආදරය දෙන්නේ. ඒකයි අඩුපාඩු හැමදැනම තියෙනවා. ප්‍රශ්නේකින් මුදෙව්වනම් එයාට එල්ලෙන්න කොටත් කුත් දෙන්න ඕන. දැක්කද මේ ලස්සනට සත්පුරුෂය ප්‍රශ්න විසඳෙන හැටි? ඊට පස්සේ හරි ලස්සනයි පින්වත්නි, පළවෙනි කෙනා මුදවලා තියෙන්නේ වැල කපල එකපාරම චප්ප ගාල බීම. සුදුසම රජුරු අර පෝරිසාදයා ඉතින් සතුටටත් එක නිදහස් කළේ. රජුරු පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. සුතසෝම රජුරු අල්ලනවා මේ පෝරිසාදයා ලනුව කපනවා. එහෙම නිදහස් කළේ කාටවත් පණක් නැහැ නැගිටින්න. ගහක මෙන්න බලන්න සසර ගහක පොත්තක් අරගෙන ගලේ අඹරලා අඹරලා අඹරලා පෝරිසාදයාගේ අතට දුන්නා. දැන් සත්‍යක්‍රියා කරන්න කො මේකට. ඒ ගහක නිකම් පොත්තක් අඹරලා ගත්ත ඒ මේ කල්කේ අතර අරන් සත්‍යක්‍රියා කළා. මන් සත්තු මරන් නැතුව ඉන්න, මිනී මස් කන් නැතුව ඉන්න පොරොන්දු වුණ බව සත්‍යයි, එහෙම නොකරන බව සත්‍යයි, මේ ඇත්ත සුවපත් වේවා කියලා සත්‍යක්‍රියා කර කර ඇඟේ ගාගෙන ගියා. අර 99 දෙනාම සුවපත් වුණා. මට හිතුනේ මගේ බුදුරජාණන් වහන්සේ අඟුලිමාලයන් ලවාත් එක කළා නේද? සසරෙත් කරලා සසරෙත් කරලා ඔබ ඇත්තටම අද මෙතන පොරොන්දු වෙලා ඔබගේ ජීවිතේ යම් අඩුපාඩුවක් හදාගෙන අවංකව අනිත්‍යයි කියන්නේ නැතුව ඒක රැකගෙන ඉඳලා යම් දවසක තීරණයක් ගන්න බැරි ප්‍රශ්නයකදී අදිෂ්ඨාන කරන්න බලන්න. පිටරට නොවන කෙනෙක් ගප්සා කිරීම හොඳ නැහැ කියලා හිතට අරගෙන රැකි රැකි ඉන්නවා. පිටරටවල දොස්තරලා හරියට අස්සම් කරනවා ගප්සා වලට. රැකි රැකි රැකි රැකි ඉඳලා දවසක් ඉන්නකොට ඉන්නවා ලෙඩ්ඩු ඉන්නවා මෙයා විතර එකම දොස්තර. ඔන්න දැන් පේනවා ගප්සා කරන්න ආපු කට්ටිය ඉන්නවා. දැන් මෙයා රත් වුණා. සාමාන්‍ය ලෙඩ්ඩුන්ට බෙහෙත් දීදී ඇව්වා. දැන් ඉන්නේ ඊළඟ අය. මෙයා සත්‍යක්‍රියාවක් කළා. මම මෙච්චර කාලයක් මේකෙන් රැකි රැකි හිටු බව සත්‍යයි. මා දැන් වදුරකට පත් වෙන්න යනවා. අයියාගේ ඩියුටි අස්සම් කරන එක. මාව මේකෙන් බේරෙන්න ඕන මගේ සත්‍ය අනුභවයෙන් කියනකොටම නිවාඩු දාපු දොස්තර කෙනෙක් ආවනේ මගේ පේෂන්ස්ලා කියලා. කොහොමද? සත්‍ය බේරෙන්නේ නැති. ඒ නිසා කරදරයකට පත් වුණා. මම දන්න මෑණි කෙනෙක්. ඒ මෑණියෝ දැන් අම්ම කෙනෙක් වැඩිහිටිය අම්ම කෙනෙක්. ඒත් සමාජයේ නපුරුයිනි, කාමාසක්තයිනි, ඒ මෑණියන්ගේ මහත්ය නැති වෙලා. ඊට පස්සේ මෑණියන් මොකකරි යම් කිසි ව්‍යාපාරික කටයුත්තකට හරි මොකකරි අස්සනක් හරි මොකකරි ගන්න යද්දී ඒ අස්සන ඕනම තැනින් එයාට නරක යෝජනාවක් ඇවිල්ලා. දැන් මෙයාට මේ අස්සන ගන්නම ඕන. මෙයා මොකද කළේ, ඊළඟ දවසේ ස්වර්ණමාලි සෑරජන් වහන්සේ ළඟට ගිහිල්ලා මල් පූජා කළා, සත්‍යක්‍රියාවක් කළා. මාගේ මිනිස්සයා නැති වුණා, මං අද දක්වා වෙන පිරිමියෙක් දිහා නරක හිතින් බල්ලා නැහැ, සත්‍යයි මේ උදුරු දුරු වේවා කියලා. අම්මා කෙනෙකුට කීකරු දරුවෙක් යටහත්ව පහත්ව අප උපකාර කරන්න යම්සේද, එදා ඉඳලා අපක උපකාර කරන වචනයක්වත් කියන්නේ සත්‍ය. ඒ නිසා මා යම් දවසකද මහා සුදසෝම ජාතකයේ ඇසුවේ මල් සෑය ළඟ ප්‍රතිඥා දුන්නේ, එදා ඉඳලා මම මේ වැරද්ද කළේ නෑ, සත්‍යයි කියලා. ඔබටද අනාගතේ ඔබගේ කරදරයකදී සෙම්පතියෙක් ළඟ තියාගන්න කාලයයි. අනාගතේ උවදුරු වෙනවා, සිංහල ජාතියේ ප්‍රශ්න එනවා, සතුරුන්ගෙන් කරදර එනවා, බුද්ධ ශාසනයට උවදුරු වෙනවා. මේ බුදු සසුනේ ආනුභාවයටනේ මේ බෝම්බ සිද්ධි ඔයින් බේරුනේ. වෙසක්කෙකට ගැහුවනම් මතක තියාගන්න, සතුරා නිහඬයි මිසක්කා සතුරා නැතුව නෙවෙයි. ආයේ දවසක සතුරා ඉසෝසවන්න පුළුවන්. මේ මෑත කාලේ ඇතිවෙච්ච ප්‍රශ්න ওই විදිහටම 1915 ඇති වෙලා තියෙනවා. ওই විදිහටම 1915 ඇතිවෙච්ච ප්‍රශ්න ඒ විදිහටම 2019 ඇති වුණා. අවුරුදු 100කට පස්සේ ඒ විදිහටම ඇති වුණා. අවුරුදු 100කට පස්සෙත් ඇති වුණා නම් මේ ඇතිවෙච්ච අරුබුදානාගතය ඇති වෙන්න පුළුවන්. ඒ වෙලාවේ සත්‍යක්‍රියාව තමයි පිටට තියෙන්නේ. දරුවන්ට සෙනෙහෙති අම්මලා ඉන්නවා නම් සත්‍යක්‍රියා කරන්න පුළුවන්. ඔළුව අතගාලා මගේ මේ වගේ සත්‍යයක් තියෙන සත්‍යානුභවයෙන් මගේ දරුවට කරදරයක් වෙන්න එපා කියලා. අම්මා කෙනෙක්ගේ ආශිර්වාදී දරුවන්ට එනවා. ඒ ලේනි දුවන්නේ ඇඟේ. අම්මා තාත්තා කියන වචන එනවා. මම කිව්වේ අර එක දරුවෙක් එක අම්මා කෙනෙක් ළඟදීන් කෝල් එකක් දීලා කියලා තියෙනවා. අනේ ස්වාමීනි, මේ සත්‍ය ආනුභවය කියන්න මට බොහෝ කාලයක් දරුවන් නැතු ඉඳලා ගර්භාෂය ඇලිලා දරුවෝ හැදෙන්නේ නැහැ බඩේ. මම අඟුලිමාල මහ රහතන් වහන්සේගේ පිරිත කියලා සත්‍යයක් ක්‍රියා කළා. ඒ අම්මත් කවදාවත් සතෙක් මරලා නැහැ. ඒක කරනකොට මමත් සතෙක් මැරුවේ නැහැ, සත්‍යයි. මගේ කුසට දරුවෙක් පැමිණේවා කියලා පැම්බුණා. 3 මාසෙන් කුසට දරුවෙක් ඇවිල්ලා දොස්තරවරුන්ට පුදුමයි දරුවා ඉපදුනා. ඒත් ගර්භාෂය ඇලිලා. දැන් දෙවෙනි දරුවක් තියෙනවා. සත්‍ය කියන්නේ මිහි මණ්ඩලී ස්වභාවික සංසිද්ධි ඉක්ම වගේ එකක්. ඒකයි. ඒ නිසා ජීවිතේ සෑම දෙයකටම උතුම් දේ උතුම් දෙයටම ගන්න. අපිට ගොඩාක් සත්‍යක්‍රියාවේ බලෙන් රකින්න බැරි සිල්පද රැක ගන්න නැත්තම්, දුරු කරන්න බැරි කෙලෙස් දුරු කර ගන්න නැත්තම්. මගේ බුදුරජාණන් වහන්සේ මාර සේනාව එනකොට සත්‍යක්‍රියා කළා නේද? මං දන් දුන් බව මේ මහ පොළොව දන්නවා සත්‍යයි කියලා. මාරයා පවා පළවා හැරියනේ සත්‍ය අනුභවයෙන්. ජීවිතේ සත්‍යයක් ඇති කරගෙන තියාගන්න. තරුණ ළමයි තමන්ගේ විවාහ වෙනකල් තමන්ගේ අතින් කෙල්ලෙකුට වැරද්දක් වෙන්න දෙන්න එපා. සත්‍යක්‍රියා කරන්න මම බඳින්න කලින් කිසිම ගෑනු කෙනෙක්ගේ කෙනෙකුට මං කරදර කළා නෑ කියලා. කෙල්ලෝ සත්‍යක්‍රියාවක් හිතේ තියාගන්න මං විවාහ වෙනතුරු මගේ ජීවිතේ කිලිටි කරගත්තේ නෑ කියලා. කවුරු සත්‍යයක් ඇති කරගන්න මා ධර්මය අහපු දවසේ ඉඳලා වැරදි වැඩක් කළේ නෑ කියලා. උතුම් උතුම් ගුණ ධර්මවල පිහිටන්ට කාලයයි. මේ උතුම් මල්සෑයේ වැඩ සිටින ලෞතුරා මුනිදුන්ගේ මහා තෙදබල මුනිවරයාගේ පිහිට ගන්නට කාලයයි. ඉතින් ඔන්න සත්‍යක්‍රියා කළා. අර 99 දෙනාම සුව කළා. සුව කරලා මේ රාජ සම්පත්තියේ ආනුභවය කියලා සුතසෝම රජුරු ගෙන්නගෙන යනවා. අර මහා පිරිසත් එක්කම පෝරිසාදිය ගෙන්නන යනවා බරණැස් නුවරටම. එතකොට පුතා රජ වෙලා. ඊට පස්සේ ගෙන්නගෙන ගිහිල්ලා රජකම දෙන්නයි ගෙන්නන යන්නේ. අරහේම් පිරිස එනකොටම බරණැස් නුවරින් ප්‍රාකාර වැහුවා පෝරිසාදිය එනවා කියලා. ඊට පස්සේ ඒ පිරිස නතර කළා. සුතසෝම රජුරුයි තවත් රජවරු දෙන්නෙකුයි දෙතුන් දෙනෙක් දොරටුව ළඟට ගිහිල්ලා කිව්වා සුතසෝම රජුරු ඇවිල්ලා ඉන්නවා කියලා කියන්නේ කියලා. මුළු දඹදිවම සුතසෝම රජුරන්ට යටත් ඉක්මනට දොරවල් ඇරියා. ඊට පස්සේ කියනවා මේ හැබැයි මේ හැම වෙලාවකම මේ පෝරිසාදය කියන එදා රසක මට මිනිමස් දුන් නැත්තම් මං ගැලවෙනවා කියලා. ඔබගේ ජීවිතේ තාපසට බලන්න කවදා හරි දවසක ඔබගෙන් වැරද්දක් වෙලා තියෙනවා නම් කවුරු හරි ඒකට බීජ හිතට දැම්මා ඒවා අපිට කියලා දුන්නේ නැත්නම් අපි අතින් වැරදි වෙන්නේ නැහැ. මොනවා කරන්නද සසර? ඊට පස්සේ රජකම පුතාටත් ඒ වගේම අර කාලහත්ති සෙම්පතියටත් බොහෝ කරුණු කියලා දෙමව්පියන්ට සැලකීමි, පියාට සැලකීමි, සත්පුරුෂයන්ට සැලකීමි, බොහෝ ආනිසංස කියලා කුසල් ගැන කියලා ඊළඟට පෝරිසාදයන් මේ මාංශෙන් වැළකුණු බව කියලා නොයෙක් කරුණු කියලා සුතසෝම රජතුමාගේ තේජසින්ම අර රාජ්‍ය සම්පත්‍ය ආය අරන් දෙනවා පෝරිසාදයට. මාසයක් විතර රාජ්‍ය කරන විදිය බලලා ඒකේ පිහිටවල සියලු දෙනාම මේ ආපහු තම තමන්ගේ රාජධානි වලට යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි, ඒ කාලේ පෝරිසාදය වෙලා හිටියේ අංගුලිමාල, ඒ කාලේ සුතසෝම රජු වෙලා හිටියේ මහා බෝධිසත්වයෝ, නන්ද බ්‍රාහ්මණයා වෙලා හිටියේ ගාථා කියපු ආනන්දය, අර රජුරවන්ට කාලහත්ති සෙම්පතියා පුදුම විදිහට උපදෙස් දී බේරගන්න හැදුවානි, ඒ තමයි සාරිපුත්තයන් වහන්සේ. පුදුම ඒ කට්ටියම යනවා. මම ඒකයි කිව්වේ, දැන් ඇත්තටම අපිට තේරෙනවනේ අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ බුදු සසුනේ ඉස්මතු කරලා මේ ශාසන දායාදේ අපිට දුන්නේ එකෙන්. අනේ උන්වහන්සේ නම් බුද්ධ ශාසනයේ පිහිටක් කවදා හරි ගනී කියලා අපිට හිතෙනවනේ. ඒ වාගේ උත්තමයන්ට හේතු වෙලාවත් ඉන්න. මේ බලන්න සුතසෝම රජතුමාට හේතු වෙලා ඉඳලා. හේතු වෙලා කියන්නේ ඕ ඒ සුතසෝම රජුරුවන්ගේ ඇසුර ලබලා. ඒ පින්බලයට මේ ජීවිතේදී අඟුලිමාලෙක් වෙලා බේරුණා. ඒ නිසා ජීවිතේ මොන අඩුපාඩු තිබ්බත් සත්පුරුෂයන්ගේ ඇසුරේ ඉන්න. ධර්මය අහමින් ඉන්න. මේ පින්කම් වලට සම්බන්ධයක් වෙලා ඉන්න. මම ඒකයි කිව්වේ උතුම් ශ්‍රී අඟුලිමාල මහසාරජානන් වහන්සේ සිද්ධ වෙනවා. බෝවත්ත මහමෙවුනා භාවනා සුපී. මම නම් කිසිම අතීත ජීවිතයක දැකලා නැහැ. සෑයකට එක ගැඩොලක් තිබ්බ කෙනෙක් දුගතියේ ගිය කතාවක් අහලත් නැහැ, දැකලත් නැහැ. සෑයක් හැදෙනවනේ එක ගැඩොලක් හරි අතින් දෙන්න ගිහිල්ලා. ඒ හදන්නේ අසපුගේ චෛත්‍යයක් නෙවෙයි. ඒ ඔබේ සුගතියයි, ඒ ඔබේ අනාගතයයි, ඒ ඔබේ නිවනයි ගොඩනගන්නේ. මේ අපි අද මල් සෑයක් හැදුවා. අපි හැදුවේ මල් සෑයක් නෙවෙයි. මේ තමයි අපේ සුගතිය, මේ තමයි අපේ නිර්වාණය. කුසලයකින් හදාගත්තා. එදගේ හේතු සම්පත්තික හදාගත්තා. මේ පැය ගණන් වරු ගණන් ධර්මය අහනවනේ, කන් යොමු කරගෙන ධර්මය අහනවනේ. තේරිලත් නැතුව ගෙම්මෙක් බණපද අහලා සුගතියේ ගියා කියලා මණ්ඩුක විමානවත්වෙන් ඇවිවේ නැද්ද? මා කියපු ධර්මයේ දැන් මේ බුද්ධ භාසිතය නොතේරෙන බණක් නෙවෙයි. ඔබ හෝරා ගන්නක් ඇහුවා. ඒ නිසා බණහපු වින ඒකාන්තෙන් සුගති මොක්ෂ සැපේ දෙනවාමයි. ඒ මහා ප්‍රඥාවෙන් අග්‍ර ප්‍රඥාව නැමැති පර්වතයේ මුදුනට පැමුණන සාරිපුත්තයන් වහන්සේ මෙසේ වදාලා. ඒ තමයි තුන් ලෝකේට මග්‍ර තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගැනීමක් ඇද්ද? ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහන් සිතින් මලක් හෝ පිදීමක් ඇද්ද? සාදු කියලා ඇඟිලි එකතු කිරීමක් ඇද්ද? ඒ වනාහි නිවනට මූලික කාරණයක් වන්නේය කියලා. මේ සියලු දේ කිව්වේ බුදුරජාණන් වහන්සේගේ අනුත්තර පුරිස ධම්ම සාරතී ගුණයට, ලොව දමනය කරපු මොනිදුගේ ගුණයට, අකුසලින් වැළකුණ මහා මුනිවරුන්ගේ ගුණයට, අංගුලිමාල මහරහතන් වහන්සේට ජීවිතේ පුදන්න, අංගුලිමාල මහරහතන් වහන්සේ ඒ විදිහට මහා වනේ වැඩ ඉදින් දවසක් වැද්දෙක් ආවා. ඒ වැද්දා අංගුලිමාලයෙක්. මේ අපේ බුද්ධ කාලේ ඒ වැද්දා ඉන්න කැලේට එකෙක් කියන්නේ නැහැ, මිනිසුන්ට බය හිතෙනවා. කේල් කොලයක් තරම් ලොකු පොරවද්ද කඩුවද්ද කරේ කිසි එකෙකුට දමනෙ වෙන්නේ නැහැ. සිංහෙක් දැක්කොත් එහෙම උඩ පැනලා විලුඹෙන් ගහනවා, සිංහොලුව කුඩු වෙනවා. කාටවත් දන නමලා නැහැ. මොහු දවසක් වනේ යද්දී අඟුලිමාල මුනිඳුන් දුටුවා. දැක්ක ගම ධන ඉස්පර නැතුව වැඳ වැටුණා. කියන්නේ වැටුණා. ඒත් මෙයාට පුදුමයි, කවදාවත් කවුරුත් ඉදිරියේ වැටිලා නැහැ. මේ මුනිවරයා දැක්ක ගම වැටුණා. සාදු කියලා වැඳා. අඟුලිමාල මරතනසේ ළඟට ඇවිල්ලා පාත්‍රය දුන්නා. ඉනේ දිබ්බ පසුම්බේ තිබ්බා ඌරු මස් පැණිවල දාලා ඒ පැණි ටිකයි ඒ පසුම්බිය හැලුවා පාත්‍රයට. සිතූ පැතූ සම්පත් ලබා දෙන පාත්‍රේ මොහොතක් හිතන්ඩ දංහලක සංඝයා පාත්‍රේ තියාගෙන ඉන්නවා. ඔය පාත්‍රයට මොනවා දැම්මත් සත සහස්‍ර ගුණයකින් සසරි ලැබෙනවා. පාත්‍රේ වනාහි සිතූ පැතූ සම්පත් ලබා දෙන චින්තා මාණික්කයයි දායකයාට. අපට එක වේලක් වුණාට දන් වළඳන දෙන කෙනාට එක වේලක් නෙවෙයි. පාත්‍රයක් වුණත් හෝදන්ට නමුත් ලැබුණොත් දෝතින් නරගන්ට, පුදනකට දෝතින් පුදන්ට, පාත්‍රයට ගරු කරන්න, ඒ පාත්‍රයට දම් බෙදුවා, වැළඳුවා. බණක් කියන්නකෝ, වැද්දෙකුට මොන බණක්ද? අඟුලිමාල මුනිඳුන් මිහිරි ස්වරයෙන් බණ කිව්වා. වැරදි අත්හැරියා. ඔබ වහන්සේගේ ගුරුවරයා කොහෙද කියලා ඇහුවා. ඒ තථාගතයන් වහන්සේ ගමේ වැඩ ඉන්නවා කිව්වා. මේ ඊට ධර්මය අහලා සෝවන් වුණා. අඟුලිමාල මහරහතන් වහන්සේගෙන් බණ අහලා සෝවන් වෙච්ච හිටියා. ඊටසේ ගමට හොයාගෙන ආව වැද්දා බුදුරජාණන් වහන්සේ. රාජ මහා මාත්‍යවරු පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ ඈත දහම් දේශනවා. වනේ අතරින් දුටුවා. හිතුවා, වැද්දෙක් වුණ මං ওই මුනිවරයා ළඟට යන්නේ කොහොමද? ඈත ඉඳලා වැන්දා. හැරිලා එනකොට මොකක් හරි අනතුරකින් මැරුණා. සග්දිව් විමානෙටත් වැඩිය බබලන විමානයක උපන්නා. ඔහු තමයි පස්සේ කාලේ අඟුලිමාල මහරහතන් වහන්සේගේ සියලු ධාතුන් වහන්සේලාගේ හිමිකරුවා වුණේ. එක්තරා යක්ෂයෙක් අඟුලිමාල මුනිඳුන් දැකලා උන්වහන්සේගේ භාවනා කරනකොට වටේ සක්මන් කරනවා. හරි ආදරෙයි. සාමාන්‍ය මම හිතන්නේ අඟුලිමාල මහරහතන් වහන්සේ රත්තරම් පාටට බැබලි හිටපු කෙනෙක් කියලා. වනේ හිටපු හැඩි දැඩි චරිතයන්නේ. ගස්කොලන් සත්ව මාංශ කාලා කැලේම නීතියේ මහාන විලාස් කැලේටම නිගියේ. ඊට පස්සේ උන්වහන්සේ භාවනා කරන යක්ෂයා සැරිසරනෝ. අඟුලිමාල මහරහතන්සේ කිටි කලකින් පිරිනුවම් පෑවා මහාවනේ ඇතුලේ. ගොඩාක් කල් හිටියේ නෑ. ඊට පස්සේ උන්වහන්සේගේ ශ්‍රී දේහය තෙරුන් වහන්සේලා දර දාලා ඒ දේහේ දැව්වා. හිතාගන්න බෑ ඒ ගින්දර කොහොමද මගේ මොනිතුන් දැව්වේ කියලා. අර නිතර භාවනා කරනට සක්වලම් කරන යක්ෂයෙක් හිටියනේ, අනේ මගේ මොනිදුන් ආය කවද දකින්නද, මට නම් ජීවිතයක් එපා කියලා දුවගෙන ගිහිල්ලා අර ගින්දරට පැන්නා. දැල්වෙන චිතකයට පැන්නා. පින්වත්නි, යක්කු මේ ගින්දරින් පත් වෙන්නේ සාමාන්‍ය ගින්දරින්, පුදුමයි ආශ්චර්යයි. අර චිතකේ දැවුණා. රහතන් වහන්සේ නමක් දැවෙන චිතකේ යකෙක් පිච්චුණා. අංගුලිමාල මහරහතන් වහන්සේගේ දේහේ දැවිලා ඉවර වෙන්නක් කලින් ඒ ධාතුන් වහන්සේලා දෙව්ලොව වඩම්මනකොට, එයින් දෙව්ලොව ධාතුන් වහන්සේලා වඩම්මනකොට මේ යක්ෂයා මෙතනින් චුත වෙලා දිව්‍ය ලෝකයට ගියා. බ්‍රහ්මචාරී අංගුලිමාල මහරහතන් වහන්සේට පුද පූජා පවත්වලා ගොඩාක් දෙව්ලොව ගියායි බ්‍රහ්මචාරී ස්ත්‍රී ඇසුරින් ඈත් වෙලා ඉන්නේ. දිව්‍ය ලෝකයේ තියෙන බ්‍රහ්ම විමාන වගේ අංගුලිමාල මහරහතන් වහන්සේට දම් බෙදපු ඒ පිණින් දෙව්ලොව ඉපදිච්චාය. අහෝ ඒ උත්තමී වාසනාව. කෙලෙස් කසඩ වලින්, ලාමක සිතුවලි වලින්, චුත්ත සිතවිලි වලින් පීඩා විඳ විඳ ඉන්න මේ සංසාර සත්වයා, අහෝ මේ කරන පින් බලෙන් මේ කුසල්ම පෙරටුවට ඇවිල්ලා දෙව්ලොවත් බඹසර දෙවියන් අතර උපදිනවන කොච්චර හොඳද. මේ කාම දාහෙන් ගැලවී යන්නට නැත්තම් කොච්චර හොඳද. ඉතින් ඒ උත්තමයාගේ ශ්‍රී දේහේ දැවිලා ගියා. ධාතුන් වහන්සේලා නෑ මිනිසුන්ට පේන්න. පෙලක් තැන්වල කතා වුණා, හැමතැනම ආරංචි නෑ රහත් වෙලා කියලා. පෙලක් තැන්වල සංඝයා කතා වුණා, අංගුලිමාලයන් පිරිනුවම් පෑවා. කොහේ ඉපදුනාද දන්නේ කියලා. ඇයි අර දේහේ අලු නෑනේ, ධාතු නෑනේ. මක්ක වුණාද ඒවට? දෙවියන් රැගෙන ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, ඒ බ්‍රාහ්මණයා පිරිනුවම් පෑවා කියලා. එතකොට අදටත් මිනිස්සු අතර ධාතුන් වහන්සේලා ගැවෙසෙනවා නම් උරුමකාරයන්ට ලැබිච්ච ධාතුන් වහන්සේලා තමයි අදත් මිනිස්සු අතරට උරුම වුණේ. කවුද උරුමකාරයෝ? සමහර වෙට ඔය අංගුලිමාල මොනිදුන්ටම උපස්ථාන කරලා මනුස්ස ලෝකෙ ඉපදිලා ධාතුන් වහන්සේලා වැඳගෙන ඉන්න අය ඇති. එතකොට අර ධාතුන් වහන්සේලා රකින්න දෙවිවරු ඒ උරුමෙට ඒ අයට වඳින්ට ලබලා දෙනවා, අනුකම්පා කරනවා. අංගුලිමාල මහරහතන් වහන්සේ විශේෂයෙන්ම අංගුලිමාල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඉතුරු වුණේම වැරදි කරන අයට සපත කර කර නැගී හිටින්ට ශක්තිය දෙන්නයි. වැරදි කරන ලෝකෙට වරදින් අත්මිදින්ට පින් පුරවා ගන්නටයි, කුසල් කරන්නටයි, නිවනින් සැනසෙන්නටයි. පිරිනිවන් පාලා උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තියෙන තාක් අපිට මේ විදිහට අනුකම්පා කරනවා. නමුත් උන්වහන්සේගේ සත්‍ය කල්පයක් පුරා ලෝකයට අනුකම්පා කරනවා. කල්පයක් පුරා මහා තෙද බල ඇති, අනුකම්පා ඇති අප මොනිදුගේ අංගුලිමාල මොනිදුගේ ජීවිතේ කතාවේ බිඳක් ඔය විදිහට කිව්වේ. ඔය තමයි ජාතක කතාවලින් අංගුලිමාල මහරහතන් වහන්සේ ගැන තිබ්බ දිගම කතාව. මෙයත් විස්තර විදිහට කිව්වනම් රැයක් එළි වෙනකල් තියෙන කතාවක්. මං අවසාන ටිකක් කිටි කිටි කර කෙටි කර කර කිව්වේ. නමුත් සොඳුරු කතාවක්. ඒ නිසා අපටත් වරදින් අත්මිදින්ට කුසලයේ පිහිටන්ට, ඒකාන්තයෙන් මේ දුක්ඛිත සසරින් නිදහස් වෙන්න මේ ධර්මයේ අහපු පින හේතු උපකාර වේවා. මේ ධර්මයේ කියු මේ ධර්මයේ ඇසූ පින්බලෙන් අපිටත් අපේ ජීවිතේ අඩුපාඩු හදාගෙන වරදින් නැගීටලා වලාකුලකින් මිදුන සඳක් වගේ මේ සත්පුරුෂ ලෝකේ බබලවන්ට වාසනාව ලැබේවා. අතහැර ගන්න බැරි ඇබ්බැහිකම් අතහැර ගන්න මේ ධර්මය අහපු පිනත් මේ උතුන් ධාතුන් වහන්සේලාගේ තේජසත් මල් සෑයේ අනුවසිනුත් ආශිර්වාද සැලසේවා. මේ උතුම් පින්බලින් සිංහල ජාතියටත් බුද්ධ ශාසනයටත් මේ ලක්දෙරණටත් සෙත්වේවා, උවදුරු මිලේච්ච බලවේග කරදර දුරුවේවා. මේ ලක්දෙරණටත් සිංහල ජාතියටත් බුද්ධ ශාසනයටත් ආරක්ෂාව සැලසේවා. මේ ධර්මයේ දේශනා කරපු පිනත්, ඔබ ධර්මයේ ඇසූ පිනත්, සෑයේ වැඩ සිටින ධාතුන් වහන්සේලාගේ ආනුභාවයිනුත්, මල් සෑයේ අනුහසිනුත්, දරුවන් බලාපොරොත්තු වෙන අම්මලාට පින්වන්ත දරුවන් ලැබේවා. මේ ධර්මයේ ඇසූ පිනත්, ධර්මයේ කිව් පින් බලයත්, මල් සෑයේ අනුහසත්, අංගුලි මාල මහරහතන් වහන්සේගේ තේජසෙනුත්, අමනුසෝදුරු නොපෙනෙන පෙනෙන නොයෙක් කරදර ලෙඩදුක් පීඩාදිය දුරුවේලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. සියලු දෙනාට මේ රැස් කරගත්ත පින්බලෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා.